හොඳයි පින්වතුනි, අද මේ සද්ධර්ම දේශනාව පවත්වන වෙලාවේදී අපිත් එක්ක නිරන්තරයෙන් නිවන් මඟ උදෙසා යොහුසුලුව මෙරවීරේ වඩන ඒ උත්තරීතර සංඝරත්නය අපි සමග වැඩි ඉන්නවද? මම ඔබට හැමදාම කියලා තියෙනවා, ලංකාද්වීපයේ අරහතුන් වහන්සේලාගෙන් හිස් වෙන්න හේතුවක් නැහැ. මොකද ඒ උදෙසා මෙරවීරේ වඩන මහා ශ්‍රේෂ්ඨ පිරිස ඔබට නොපෙනෙන්න හරි ඉන්නවා. නොපෙනෙන්න කියලා කියන්නේ පේන්න නැතුව ගිහිල්ලා නෙමෙයි. මොකද උන්වහන්සේලා සමාජයට ඇවිල්ලා සමාජ වේලාවට ඒ කටයුතු වල යෙදෙන්න නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ උත්තම සංඝරත්නය අපි සමග වැඩි ඉන්නවා. ඉතින් අපිත් එක්ක මේ නිවන් මඟ උදෙසා කටයුතු කරන අපේ හාමුදුරුව අද ලන්ඩන් වලට වැඩම කළා. ඉතින් අපිව මුණ ගැහුණා. ඉතින් අද දේශනාව ආරම්භ කරද්දී ඉතින් ඒ උත්තරීතර සංඝරත්නය සිහි කරනවා අපි මේ වෙලාවේ. ඒ උත්තරමේ ඒකාන්තය මේ අද්දවිද නිවන් දකින උත්තරම පිරිස. ඔබත් තව ටික කලකින් ඒ අවස්ථාව උදා කරගන්න තමයි හදන්නේ. ඒ උදෙසා උන්වහන්සේලා උන්වහන්සේලාට හැකි හැම පියවරක්ම අරගෙන ඒවට අනුග්‍රහ දක්වන්න අපිත් එක්ක කටයුතු කරගෙන යනවා. මේ වගේම පින්වතුනි, දැන් සිහිපත් කරගන්න සියලුම දෙනා දසදහසක් ලෝක ධාතුවේ ඉඳලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන නිවන් අවබෝධයේ උදෙසා කටයුතු කරන ඒ දිව්‍ය අබ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ ආයත මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න. එවෙදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් නිපිහිටන්න කියලා. ඒ වගේම පින්වතුනි, ඔබගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා, ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ ආයතත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න. එවෙදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් නිපීතන්න කියලා. ඒ වගේම පින්වතුනි, තම තමන් නම්ින් ජම්මාන්තර ගතවන් ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරගෙන ඒ ආයතත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න. එවෙදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා යම්කිසි අභව්‍ය ස්ථානයක ඉන්නෝ නම් අත මිදෙලා සුගති මුදිත වෙන්න කියලා. මෙමනම් මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබත් චිත්ත කිරණ ධාරාවල් විහිදුවා හැරමින් ඒ පිරිසට මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න. උතුම් වූ සද්ධර්මයේ ශ්‍රවණය කළ මාර්ගඵලයන් ලැබීම උදෙසා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, සියලුම දෙනා සිහිපත් කරගන්න අතීත සංසාරයක ඉඳලා මේ දක්වා මේ උත්තර මාර්යයන් වහන්සේලාට නිගා කරලා තියෙනවනම් තමන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා තමන්ගේ මතිමතාන්තර දරාගෙන ඉඳලා ඒවට පහර වදිද්දි ඒ උත්තර ආර්යයන් වහන්සේලාට නිගා කරලා තියෙනවනම් මේ සංසාරේ ඒ උත්තර ආර්යයන් වහන්සේලා කමා කර සිටින්න, උන්වහන්සේලා කමා කර ගන්නකම් පින්වතුනි මේ මාර්ගඵලයන් ලැබීම කියන එක හරීම අපහසුදායක තත්ත්වයක් වෙනවා. ඒක නිසා ඒ උත්තමයන් වහන්සේලා සිහි කරගෙන ඒ උත්තමයන් වහන්සේලාට යම් කිසි අවධියක ඔබ අතින් වරදක් වුණා නම් මේ උත්තමයන් වහන්සේලා කමා කර සිටින්න. ඒ වගේම පින්වතුනි, අදිෂ්ඨාන කරන්න මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා ස්ථිරව අදිෂ්ඨාන කරගන්න මොහොතක් වෙලා. හොඳයි පින්වතුනි, අද මම බොහොම කෙටියෙන් ආරාම පූජාවේ තොරතුරු ටිකක් සඳහන් කරන්න. ඊට පස්සේ අපි දාම් කරුණු කතා කරන්න පටන් ගමු. ඔබට තේරෙන්නේ නැති පින්වතුනි, දැන් අපි මේ වැඩ පිළිවෙල කරගෙන යනකොට ටිකක් කාලේ ගත වෙනවා මේ දේවල් වෙන්න. ඒ කාලේ ගත වෙන්න හේතු තියෙනවා. නමුත් පින්වතුනි මේ හේතු අපි ඔබට කියන්න එච්චර කැමැත්තක් නැහැ. ඒකට හේතුව තමයි සද්ධර්ම දේශනාවක් තුලින් තමයි ඔබ ගොඩක් ඒවට ගොඩක් මේකේ තියෙන අප්ඩේට්ස් දැනගන්නේ. සද්ධර්ම දේශනාවක් තුල කිය යුතු දේවලුත් තියෙනවා නොකිය යුතු දේවලුත් තියෙනවා. මම අද මේ දේශනාව කරගෙන යන වෙලාවේදී අපිට තියෙන බාධාවල් ගැන කතා කළා. ඒ බාධාවල් ඇති කරන උදවිය උදෙසා ඔබගේ තුල තරහක් ඇති වෙන්න පුළුවන්. අන්න එතකොට මම ශාස්ත්‍රීය විරෝධී දේශකයෙක් බවට පත් වෙනවා. අන්න ඒක නිසා තමයි පින්වතුනි අපි ඒ වටේ ඉන්න විරෝධතාවයල් ඔබ ගැන ඔබ තම කතා කරන්නේ නැත්තේ. විරෝධතාවයල් තියෙනවා. මේ බොහොම සුළු පිරිසකේ විරෝධතාවයක් එන්න පුළුවන්. මේ දේවල් වලට පෞද්ගලික න්‍යාය පත්‍රයන්ට වැඩ කරද්දී. ඒකනේ පින්වතුනි අනාදිමත් සංසාරක ඉඳලා අපිත් ඔය ගමන ඇවිදිලා තියෙනවා. මම මේ කරුණ දැන් ඔබට මේ කියන්නේ මෙන්න මේ විදිහට. නිවන් දකින්න යන ඔබට අවශ්‍ය වෙන්නේ නිවන් දකින්න කරුණ විතරයි. කවුරු හරි කෙනෙක් ලෝකේ යල්ලන කරුණු කියනවනම් අනිත් පැත්ත හැරිලා දුවන්න නිවන් දකින්න ඕනේ අය. ඔය ආරාම පූජාව කරනාට පස්සේ ඔබගේ ඥාතිවරුන්ට එහෙම පවුල් වල තියෙන කුණු ගෙනල්ලා අතාරින්න දම්පියාඩ් එකක් නෙමෙයි ඒක. ඒක විශේෂයෙන්ම තරේම කියනවා මම. එතන ඉන්න උත්තමයන් වහන්සේලාට කුණු එහෙම ගෙනත් දාන්න බෑ කවුරු. මම කිව්වේ ඒකයි රටේ ජනාධිපතිතුමා මාරුණත් එතන ඉන්න උත්තමයෝ ඒක දැනගැනීමට අවශ්‍යතාවයක් නැහැ. ඒක යම්කිසි පුද්ගලයෙක් ඒක දැනගත්තයි කියලා කියන්නේ යම්කිසි ද්‍රෝහියෙක් විසින් කරපු වැඩපිළිවෙළක්. මොකද පින්වතුනි ලෝක ධම්මත් එක්ක මේ කටයුත්ත කරන්න අමාරුයි. මොකද ලෝක ධම්මත් එක්ක ගැටි ගැටි යන්නේ. ඉවරයක් කරගන්න හා. ඒක නිසා අවශ්‍ය නැහැ. එන්නේ ඒක නිසා තමයි පින්වතුනි ඔබගේ හිත එක බිඳු මාත්‍රයක්වත් දූෂණය නොවන ආකාරයට කටයුතු කරන්නේ. ඉතින් අපිට එන එන මේ ගැටලු විසඳන්න අපේ මහත්තුරු අපේ හාමුදුරුවරු ඉන්නවා. ධර්මයයි ඔබයි කියලා කියන්නේ හතර පහ දිනක එකතු වෙලා කරන වැඩක් නෙමෙයි. රටවල් 44කට අධික ප්‍රමාණයක ඉන්න බෞද්ධ ජනතාව එකතු වෙච්ච දන. මේ ළඟදී අපේ ඡන්ද මහත්මයෝල තිබුණා YouTube එකේ views ගන්න දසලක්ෂයක් පන්නලා කියලා. අපේ ලංකාවේ ඉන්න මහත්තුරු කියනවා දවසකට CD 400ක ප්‍රොඩක්ෂන් එකක් කරනවලු ඒගොල්ලෝ. ලංකාවේ ප්‍රචාරය වෙන මුද්‍රිත මාධ්‍ය ධර්මයේ ප්‍රචාරය කරන වල්පල් ප්‍රචාරය කරන මාධ්‍ය නෙමෙයි. ධර්මයේ ප්‍රචාරය කරන මුද්‍රිත මාධ්‍ය මේ වෙලාවේ මේ දේවල් සිය කැමැත්තෙන් ඒ අය ඒව ගැන පැහැදිලා මේ සද්ධර්මය මේ මේ මේක අපි මේ විදිහට ප්‍රචාරය කරන්න ඕනේ කියලා ඒ උත්තරම පිරිසත් මේ දේවල් රට දැනුවත් කරන්න වැඩපිළිවෙලක් කරනවා. ඉතින් එහෙම මේ විශාල වැඩ කටයුත්තක් මේ තියෙන්නේ. 1000කට අධික අපේ ස්වාමින් වහන්සේලා අපිත් එක්ක මේ අපිට ආශිර්වාද කරගෙන බොහෝ පිරිසක් නිවන් දකින්න උත්සාහ කරගෙන ඒ වගේම තවත් පිරිසක් මේ සම්බුද්ධ ශාසනය වටේ හැදිච්ච අපේ සංස්කෘතියත් එක්ක ගොඩනැගිච්ච තව දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ආරක්ෂා කරන්න සමහර වෙලාවට ටිකක් කෝප අරගෙන හරි කෝප අරගෙන හෝ කෝප අරගත්ත බව පෙන්වලා හරි සැඩපරුස ගතියෙන් හරි එහෙම කටයුතු කරන පිරිස් පවා අපිට ආශිර්වාද කරනවා මේ නිවන් මාගේ යන්න. මොකද පින්වතුනි මේ ලෝකෙ කොටස් දෙකක් ඉන්නවා. නිවන් දකින්න මේ මේ නිවන් මාගට පිවිසෙච්ච එක පිරිසක් නිවන් දකින්න යහුසුරුව කටයුතු කරනවා. තව පිරිසක් ඒ නිවන් දකින්න යහුසුරුව කටයුතු කරන මේ උත්තම පිරිසට යම්කිසි බාධා එහෙම එන්නේ තියෙනවනම් ආන්න ඒවා නැති කරන්න යහුසුරුව කටයුතු කරනවා. ඉතින් ඒකේ උත්තමයන්ගේ පාරමිතා බලය. දුර්දුගමනු රජුරුව මේ ලංකාද්වීපයට ආවේ නැත්තම් තමහට අපිට ත්‍රිපිටකය හොයාගන්නවත් හම් වෙන්නේ නැහැ. හැබැයි දුටුගැමුණු රජුරුව මේ ලංකාද්වීපයට ඇවිල්ලා කළේ මිනිමරුපේ. දැන් මේකට කවුරුත් විරුද්ධ වෙන්න බෑනේ මම මේ කියන්නේ ඇත්තනේ. නේද? මිනිමරුපේක තමයි කළේ. මිනිහෙක්ව මැරුවම මේකද මිනිමරුව කියලා කියන්නේ. නේද? එතකොට මහා යුද්ධයක් නේ කළේ. එතන මහා යුද්ධයක් කළේ රට බේරගන්න. අන්න එහෙම ඒව තියෙනවා. එහෙනම් අද කවුරු හරි දුටුගැමුණු රජුරන්න බැන්නොත් එහෙම. මොන අපරාධයක්ද කළේ? කොච්චර මිනිස්සු මැරුණද? ඈ ඕකද මේ බුද්ධ ආගම රකින්නවා කියලා කරන්න තියෙන්නේ? නිවන් දකින්න යන උත්තමෙක් තුන් සිවුරත් පාත්‍රයත් අත දෙවි ඉන්න පුද්ගලයෙක් කඩුවක් අරගෙන ඔන්න මේ යුද්ධ කරන්න ගියොත් අන්න එතන නම් ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා පින්වතුනි එක එක ආකාරයෙන් මේ ලෝකෙට ආපු උත්තම පිරිස ඉන්නවා. මේ ත්‍රිපිටකේ රැකගෙන ආපු උත්තමයෝ කෙනෙක් ඉන්න පුළුවන් නිවන් දකින්නක පැත්තක තියලා මගේ අද මුළු මගේ මේ ජීවිත කාලෙම මම මේ ත්‍රිපිටකයේ ආරක්ෂාව උදෙසා අප කැප වෙලා කටයුතු කරනවා කියලා මණිකක් නගින මණිකක් රකින්න නාගයෙක් වගේ ත්‍රිපිටකයේ ආරක්ෂා කරගෙන හිටපු උත්තමයෙ ඉන්න තිබුණා. ඒක නිසා තමයි පින්වදිනේ ධර්මදේශනාවක් අවසානයේදී දෙවි බමුණු ගැනත් හිතන්නේ නැතු ඒ උත්තමයන්ට පළවෙනි පින් අනුමෝදන් කරන්නේ. ඒ උත්තමයේ පරම ශ්‍රේෂ්ඨ ඒ උත්තමය නිවන් දැක්ක නැති වෙන්න පුළුවන්. නමුත් අද අපිට නිවන් දකින්නේ හැමදේම සකස් කරලා දුන්නේ ඒ උත්තමය. ඉතින් ඒක නිසා පින්වතුනි මේ පෙරහැරනේ. මේ පෙරහැරේ එක තැනකින් පටන් ගත්තට පස්සේ ධාතුන් වහන්සේ දක්වා ඉන්න සියලුම පිරිස ඉන්නවා. ඉතින් එන්නේ මෙන්න මේ යන ගමනේදී ඉතින් අපිත් එක්ක මහා විශාල පිරිසක්. තව මාස දෙක තුනක් යනකොට මට කිව්ව හැකි ලංකාවෙන් කාලක් කියලා. ඒ ප්‍රමාණයක් පින්වතුනි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. කලදී මේ නිවන් දකින්න වැඩපිළිවෙලේ යෙදෙනවා. ඒ වගේම නිවන් දකින්න ඉහුසුරුව කටයුතු කරන අපේ උත්තමයන් වහන්සේලා යතිවරයන් වහන්සේලා වැඩ ඉන්නවා. උන්වහන්සේලා දේශනා කළා බොහෝ පිරිස් සෝතාපන්න ඵලයේ ආදී වශයෙන් පිහිටවනවා. ලංකාවට මහා ශ්‍රේෂ්ඨ කාලයක් ගත වෙන්නේ. ගම් වතුර එන්න පුළුවන්, නියන් එන්න පුළුවන්. මේ ධර්මයට මතු වෙන්න ඉඩ දුන්නේ නැත්තම්. මේ ධර්මයේ කියලා කිව්වේ සාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයට මතු වෙන්න ඉඩ දුන්නේ නැත්තම් පින්වතුනි. ඉඩ අහුර ගත්තොත් ඉඩෝරේන එක නවත්තන්න බෑ. ඉඩ ඇහුරුවා කියන්නේ ඉඩෝරේ තමයි ඊට පස්සේ. දහම් නදිය ගලන්න දුන්නේ නැත්තම්. දහම් වර්ෂාව වහින්න දුන්නේ නැත්තම්. ඉඩෝරේ තමයි ඊට පස්සේ. ආයි වතුර නැතුව මැරෙන්න තමයි වෙන්නේ පිරිසට. ඒක තමයි මේ සම්බුද්ධ ශාසනයේ ක්‍රමවේදය. ඉතින් ඒක නිසා පින්වතුනි ඉතින් මේ ධර්මයේ නැගෙනවා යතිවරයන් වහන්සේලා සද්ධර්මයේ දේශනා කරනවා. සමහර උත්තමිය මේ ශාසනයේ රැකීම උදෙසා කටයුතු කරනවා. මේ හැම කෙනාගේම පින්වතුනි එකම අරමුණ මේ අත්බැවේ හෝ ඉදිරි අත්බැවේකදී නිවන් දකින්න. අපි පොඩ්ඩක් ඉස්සර වෙනවා. ඒ තමයි මේ අත්බැවේදී අපි නිවන් දකිනවා. ඉතින් ඒක නිසා තමයි මම හැමදෙස්සෙම කියන්නේ පිළිගන්න කිසිම කෙනෙකුට ගරහන්න බෑ. මොකද ගරහන්න පුද්ගලයෙක් මෙතන නැහෙනේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ගරහන්න පුද්ගලයෙක් නැහැ. දැන් ඔබ මෙහෙම හිතන්නකෝ මම මේකට කලින් මේ කතාව කියලා තියෙනවා. කොල්ලෝ 3 දෙනෙක් ඉන්නවා. මේ කොල්ලෝ 3 දෙනාට ගමේ ඉන්න ප්‍රභු මහත්තයෙකුට බල්ලා කියලා වයින්න ඕනේ. හැබැයි බැන්නොත් එහෙම මේ මහත්තයා ඒක රෙකෝඩ් කරගෙන උසාවියට ගිහිල්ලා නඩු දානවා. Tamanta අපහාස කළා කියලා. දැන් ඒකට ලෑස්ති වෙලා ඉඳද්දි එක කොල්ලෙක් ඇවිල්ලා බා කියලා දුවනවා. තව එකෙක් ඇවිල්ලා අ කියලා දුවනවා. තව එකෙක් ඇවිල්ලා ලා කියලා දුවනවා. දැන් අර මහත්තයා තරහ වෙන්න ඕනේ මොන කොල්ලත් එක්ක? දැන් අර මහත්තයා නඩුව දාන්න ඕනේ මොන කොල්ලට? එහෙනම් පින්වතුනි මට කියන්න අපි දැන් මේ රණ්ඩු වෙන්න ඕනේ කාත් එක්කද? දැන් මේ තරහ ගන්න ඕනේ කාත් එක්කද? ශරීරයක් තියෙනවා. හිත් પરම්පරාවක් යනවා. දැන් ඔබ මෙච්චර කාලයක් ධර්මයේ දැන් අහලා තියෙනවා. අද නෙමෙයි අලුතෙන්ම ධර්මය අහන්න ගත්තේ. දැන් මේ කාලය ඇතුළේ අපි කතා කරගෙන ඉන්නේ මේ ක්‍රමයක් අපි දැන් කතා කරගෙන යනවා. ඕකෙදී අපි දන්න දෙයක් තියෙනවා පින්වතුනි සංකාර වලින් විඥාන හැදෙලා යන ගමනක් තියෙනවා. එක සංකාරකින් හැදෙන විඥානය ඒ සංකාරේ ආයේ ඒ විඥානය හදන්නේ නැහැ. ඒක එතනින් ඉවරයි. සංකාරයේ විඥාණයට ආහාර වෙලා ඒක ඒ කළාට පස්සේ එතනින් එහාට ආයේ ඒ සංකාරේ නෑ හොයා ගන්නවා. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් තියෙන්නේ. දැන් හිතන්න එක දරුවෙක් කිව්වා බා කියලා. බා කියලා දිව්වා. එහෙනම් ඒ අර පුද්ගලයාට බෑනේ අර දරුවට විරුද්ධව නඩු දාන්න. ඔන්න ඔයගේ ක්‍රමවේදයක් තියෙන්නේ. මේකේ පින්වතනි අපිට අද කොච්චර විරුද්ධකම් පෑවා. ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසන ක්‍රමවේදය අනුගමනය කරන අපිට හොඳ chance එකක් ඇවිල්ලා තියෙනවා. අපිට ඒ විරුද්ධකම් පාන කවුරු හරි උත්තමයෙක් ඉන්නවනම් ආන්ගේ උත්තමය මතු බුදු වේවා කියන හැඟීමේ තමයි මගේ ප්‍රාර්ථනාව. මතු බුදු වේවා. සම්මා සම්බුදු වේවා. එහෙම නැත්නම් පච්චේක බුදු වේවා. එහෙමත් නැත්නම් අරහත් බුද්ධ වේවා. මොන ක්‍රමයකින් හරි නිවන් දකිත්වා කියන ප්‍රාර්ථනාවයි තමයි තියෙන්නේ. මොකද පින්වතුනි අපිට බොහෝ වෙලාවක් මේ අපි දැන් ඔබට ආර්ය මෛත්‍රිය දේශනා කළානේ. දැන් මෛත්‍රියෙන් කටයුතු කරන්න හරි ලේසියි. ඒ මෛත්‍රියෙන් කටයුතු කරන එක තමයි අපිට දැන් ගොඩාක්ම වෙලා තියෙන්නේ. හේතුව පින්වතුනි අපි මේ මෛත්‍රී සාගර කියලා කිව්වේ මේකට අනුගත වෙච්ච පිරිසට දේශනා කරනවා. මේකට අනුගත වෙච්ච පිරිසට අදාළ කටයුතු කරලා දෙනවා. එතකොට කාය කර්ම, වචී කර්ම ඊළඟට මේකට අදාළව මේකට අනුගත වෙච්ච පිරිසට හිතින් ප්‍රාර්ථනා කරනවා මේ අයට මේ දේවල් සිද්ධ වේවා ආදි වශයෙන් කියලා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා. රාගගින්නෙන් මිදෙත්වා, ද්වේෂගින්නෙන් මිදෙත්වා, මෝහගින්නෙන් මිදෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. වෙන හැරෙන්නේ එක දෙයක්වත් නැහැ නේද? කාර් එකක් ගණිත්වා හැපිලා මැරෙත්වා කියලා නේ ආයි කියන්නේ ඊට පස්සේ කාර් එකක් ගණිත්වා කියලා ප්‍රාර්ථනා කළොත් මොකද කත්ත කාර් එකක් ආයි පවතින්නේ නැහැනේ කාර් එකක් ගත්තාම ඉන්ෂුරන්ස් එකක් දාගන්නේ ඒකයි කවුද ඉන්ෂුරන්ස් දෙන්න දාන්නේ දෝ කාර් එකක් ගන්න කවුද ඉන්ෂුරන්ස් එකක් දාන්නේ දෝ පාරණ දාන්නේ වාහනය දාන්න බෑ නීතියනොත් අවසරයක් නැහැ ඇයි ඒ හැපුණොත් එහෙම මොකද වෙන්නේ ඒවට අදාළ වන්දි ගන්න සිද්ධ වෙනවා එහෙනම් ඒ කාන්තියම හැම කෙනාම දන්නවා කාර් එකක් කියලා කියන්නේ හැපෙන එක එහෙනම් පිංගුදින යම් කෙනෙකුට දියුණුවක් ප්‍රාර්ථනා කළා ඒ කෙනාගේ කාර් එකක් ගැනීම කියන එක ඒ කෙනාට කරන විනයක් අන්තිමට බලද්දි එහෙම නේද? එහෙනම් එහෙම මෛත්‍රී ක්‍රම වේදයක් තියෙනවා. හැබැයි සාස්ත්‍රුන් වහන්සේගේ මෛත්‍රී ක්‍රම වේදේ ඒක නෙමෙයි. අපි මේ ගැන කතා කරලා තියෙනවා. හැබැයි පින්වතුනි දැන් මේ මෛත්‍රී ක්‍රම වේදේ අපිට වඩාගෙන යන්න පුළුවන්. හරි සරලයි. එයි මෛත්‍රී ක්‍රම වේදයක් වඩන්න හරි ලේසි. හැබැයි පින්වතුනි මුදිතාව කියන එක වඩන එක නම් ලේසි වැඩක් නෙමෙයි. මුදිතාව කියන එක වඩන එක. එතකොට මෙන්න මේ අවස්ථාවේ පින්වතුනි අපිට උදා වෙලා තියෙනවා මුදිතාව වඩන්න ක්‍රම වේදයක්. මෘදු බවටපත් වෙන මුදිතාව කියන එකට අදහස් දෙකක් තියෙනවා එකක් තමයි කෙනෙක්ගේ සැපය මේ ලෝක සම්මත අදහසක් ඒක කෙනෙක්ගේ සැපය බලාගෙන ආනේ කොච්චර හොඳයිද එයා සැපෙන් ඉන්නවනේ කියලා සතුටු වෙනවා කියන්නේ ඊට එහා ගිය තව අදහසක් තියෙනවා මම මේකයි කියන්නේ මේ අදහස එක ගැටෙන්න යන්න එපා තමන් අර අදහස දරනවා නම් ඒ අදහස දරාගෙන ඉන්න ඒකට වඩා මේක හොඳයි නම් මේක දරාගන්න එච්චරයි තියෙන්නේ අරක වැරදි මේක හරි කියන්න එපා ඒක නිකන් හරියට ඒක නිකන් මේ මෝඩකම එහෙම කරන එක. දැන් සමහර පින්වතුන් එවනවා. ඔය බණ වැරදි. මං කියන බණ හරි. දැන් මොකද්ද ඒ කියන්නේ? අපේ පාසලේ සිටින දක්ෂතම ශිෂ්‍යයා මමය කියලා මං කියා ගන්නවගේ වැඩක් ඒක. බොළඳ නැද්ද? ඔබට තියෙන්නේ සාස්ත්‍රුන් වහන්සේ ක්‍රමවේදය අනුගමනය කරන්න. සාස්ත්‍රුන් වහන්සේ නිගණ්ණාද පුත්‍රට කියලා කිව්වොත් ඔබ වැරදි මං හරි කියලා? නෑ. උන්වහන්සේගේ දහම් ප්‍රචාරය කළා. නුවණ නැති පිරිස උන්වහන්සේ ගාවට ආවා. නුවණ නැති පිරිස අතර නතර වුණා. නුවණ ඇති පිරිස උන්වහන්සේ ගාට ආව නුවණ නැති පිරිස එතන නතර වුණා. ඔය ක්‍රමවේදයේ තමයි උනේ. හැබැයි උන්වහන්සේ එකම එක අවස්ථාවකවත් නිගණ්ණාද පුත්‍රයන් වහන්සේට දොස් කියලා බැලලා නැහැ. වැරදි පාරක ගියාට උන්වහන්සේලා මහා වීරයන් හඳුතු කරපු පිරිසක්. අපිට මේ නිගණ්ණාද පුත්‍රගෙන් නමින් එහෙම ආමන්ත්‍රණය ගන්න පුළුවන් පිරිසක් නෙමෙයි. මහා ශ්‍රේෂ්ඨ පිරිස. සාස්ත්‍ර උන්වහන්සේ උදායි කියලා වික්ෂුවරයෙකුව ගිහිලා සමාව ගනියි. මොකද්ද ඒ කරපු වැඩේ මොක පුරුෂය? ඔය උන්වහන්සේ පාරේ වන්නකොට තුග්ගල ගැල ගැහුවා බිමට. සාස්ත්‍රුන් වහන්සේකව ගිහිල්ලා සමාව ගන්න. ඒ මොකද්ද ඒ කරපු කැත වැඩි? එහෙනම් සාස්ත්‍රුන් වහන්සේලා කවදාකවත් පින්වතුනි අන්‍යාගමික කියන්නේ නිගාවටපත් කරන්නේ නැහැ. එහෙනම් අන්‍යාගමික මතයක් නිගාවටපත් කරන්න අවශ්‍ය නැහැ කවුරු. දැන් අපි කවදාකවත් කියලා දිනවද මුස්ලිම් ආගම වැරදි කියලා. ක්‍රිස්තියානි ආගම වැරදි, Hindu ආගම වැරදි, අරාගම වැරදි, මේ ආගම වැරදි කියලා නැහැ. ක්‍රිස්තියානි අය 1000කට 2000කට එහා පැත්ත මේ බණ අහනවා. මුස්ලිම් අය 1000කට 2000කට එහා පැත්ත මේ බණ අහනවා. හැබැයි මේ බණ අහන වෙලාවෙත් ඒ අයගේ ඔළුවේ තොප්පිය තියෙනවා. ඒ බණහන වෙලාවේ කාන්තාව මේක වහගෙන තමයි යන්නේ. එහෙනම් ප්‍රශ්නයක් නෑ මෙතන. ආගම් හදාගත්තේ කන්න. ආගම් හදාගත්තේ මිනිස්සු. දිව්‍ය ලෝකේ Hindu දෙවිවරු කී දෙනෙක් ඉන්නවා? දිව්‍ය ලෝකේ Hindu දෙවිවරු කී දෙනෙක් ඉන්නවා? ක්‍රිස්තියානි දෙවිවරු කී දෙනෙක් ඉන්නවද? ඔය ඔක්කොම මුල අදහස්. දිව්‍ය ලෝකේ දෙවිවරු ඉන්නවා. ඒ උන් ටික බෙදා ගන්නව කවුද? මිනිස්සයා. මොකද මිනිස්සයාගේ හිතේ තමයි මැනමැන උස ගන්න එක. කොයි වෙලෙත් මැන ගන්න බලාගෙන තමයි ඉන්නේ. ආ මේ ඉන්නේ Hindu. මේ Hindu මුල වඳින්න බෑ මේ Hindu අය. දැන් කවුරු හරි පල්ලියකට ගියොත් එහෙම ඔය ලංකාවේ තියෙනවා පල්ලි. වේදාකාරයෙන් දින කොච්චි ගඩේ පල්ලි ආදිවාසීන් ප්‍රසිද්ධ පල්ලි තියෙනවා. කවුරු හරි බෞද්ධෙක් එහෙම ඔය පල්ලියට ගියොත් එහෙම මොකද වෙන්නේ? හොඳ ටිකක් අහගෙන තමයි එන්නේ බෞද්ධයන්ගේ. මම පල්ලිත් යනවා මම දහදරා වැඩක් දෙයක් කරන්නේ. ඈ කොවිලකට යනවා. ආ කමක් නැහැ. කමක් නැහැ. ඒ බෞද්ධ දෙවිවරුනේ. නැත්නම් Hindu දෙවිවරුනේ. ඒකට කමක් නැහැ. පිටිවල ඔය ඔක්කොම මේ කන්න හදාගත්ත දේවල්. පිහිටක් ගන්න ඕන වුණාම ඔබට බඩේ අමාරුවක් ඇදලා ඉවස ගන්න බැරුණාම ඔබ යනකොට අහනවද දොස්තරගෙන් මොකද ආගම කියලා? ඈ මොකද ආගම? ක්‍රිස්තියානි ආයෙ නම් බෑ. ගානවද මේ බෞද්ධ දොස්තරලා කොහෙද ඉන්නේ කියලා? එහෙම ඒව නෑ පින්වදනේ. මෙතන තියෙන්නේ මේ පිහිටක් ගන්නනේ යන්නේ. දෙවි කෙනෙක්ගෙන් පිහිටක් ඕන නම් මොන දෙවියන් එහෙ හරි ගමන්නේ පිහිට ගන්න. මේ නිවන් දකින්න යන අයට නෙමෙයි මම මේ කියන්නේ. දෙවි කෙනෙක්ගෙන් පිහිටක් ඕන නම් මොන දෙවියන් එහෙ හරි ගමන්නේ මේ පිහිට ගන්න. ඒකේ ප්‍රශ්නයක් නෑ. කොටු ගහ ගන්න යන්න එපා. කොටු ගහගත්ත තැන පරාදයි ඔබ. අද මේ වෙනකන් කොටු ගහගෙන තමයි මේ සාපේට මුල පුරලා තියෙන්නේ. මහා සාපයක් උදා කරගෙන තියෙන්නේ. එද මම ඔබට එදත් කිව්වා. ආදිකල්පිත බ්‍රහ්මයා මේ ලෝකෙට එනකොට කිරියෝදේ තිබුණේ. ඕක කාලෙ ඉවර වෙලා ඊට පස්සේ මොකද කරගත්තේ? කොටු ගහ ගන්න පටන් ගත්තා. ටික ටික කොටු ගහගෙන මොකද උනේ? අර යතිවරයන් වහන්සේලාට වනවැදිලා ඉඳගෙන මේ මේ මාර්ගයේ වඩාගෙන එක්ක බ්‍රහ්ම ලෝකෙට හරි යන්න ඒ වැඩ පිළිවෙලක් තිබුණා. ඒව ඔක්කොම නැති කළා. ඇයි වනාන්තර එලිපෙලි කළා මේක මගේ කොටුව මේකට එහෙම වෙන්න බෑ. නෑ ශ්‍රමණේ කැවිලි ඉන්න ඵලයන් ඵලයන් මෙතනින් එළියට. මේක මගේ කොටුව. ආලෝකයක් සෑ මොකද්ද කිව්වේ? ශ්‍රමණ උඹ මොකද මගේ පුටුවේ කරන්නේ? උඹ මොකද මේ මගේ විමානේ ගන්න? ඵලයන් එළියට මේක මගේ එක. ඔන්නේ ආදි වශයෙන් පිංගොතනේ කොටු ගහගෙන ඉවරලා මේ ලෝකෙට මහා අසාධාරණයක් කළා. අද ඒවට වන්දි ගෙවනවා මිනිස්සයෙක් කියන කෙනා. තනිකර ලොකු වන්දියක් ගෙවන්නේ. ඒකත් නවත්තන්නේ නැහැ. මොකද මේක තේරුම් ගන්නේ නැහැනේ. හිතන්නේ මොකද අද මට මේක නැත්තේයි අනිත්‍යවුන් මට මේක කරගන්න දෙන්නේ. ඒක නිසා මොකද කරන්නේ? මං අනිත්‍යවුන්ගේ දේ කොල්ල කා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ගේයක දොරක් එහෙම ඇරලා තිබුණා නම් ගේ ඇතුළට රිංගලා නිදාගෙන ඉන්න ළමයි කරේ තියෙන චේන් එක අරගෙන ෆයින්නේ. චේන් එක අරගෙන පැනලා හිතනවා මම මේකෙන් මිලියන කෙනෙක් වෙයි කියලා. ඉන්න තත්ත්වෙනුත් තා පල්ලෙහාට වැරෙන්න ගහරෙන්න පිංගුතුනේ ඒකෙන් සුගතියක් වෙන්නේ නැහැ කවදා. දුක දුකක් තියෙනවා නම් ඒ දුක තේරුම් අරගෙන ඒ දුකට හේතුව මොකද්ද කියලා ඉවසලා බලන්න ඕනේ. දුප්පත් එකා ඉඳලා හිතලා හරියන්නේ අපි දුප්පත් වෙලා තින්නේ පොසත් දෙවුන් අපගෙන් සල්ලි ගන්න කියලා හින්දා කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි මතයක්. ඒ කෙනා පොසත් උනේ ඇයි මං දුප්පත් උනේ ඇයි කියලා හොයලා බලන්න. ඔන්න ඔය ක්‍රමවේදයට ගියොත් පිංගුතුනේ ඒ කාන්තේ මේ මේ මේ ගමන යන්න පුළුවන්. ඉතින් කොහමද මේ සාපේට පත් වෙලා වැරදි පිළිවෙලක තියෙන්නේ? ඉතින් දැන් මේ මේ මේ මෙතෙන්දී ඔය මෛත්‍රිය කියන ක්‍රමවේදේ ඕන කෙනෙක්ට කරන්න පුළුවන් එකක්. මෙතන ඉන්න තිරසල මෙත් වඩන්න පුළුවන්. මොකද මෙතන ඉන්න පිරිස මෙතනට ඇවිල්ලා තින්නේ මොකද? කොහොම හරි මම නිවන් දකින්නවා කියන පරම අදිස්ථානය. තව පිරිසක් ඉන්නවා මම පැවිදි වෙනවා කියන පරම අදිස්ථානය. පැවිදි වෙලා මෙතනින් එහාට මම මේක 100%ක් මම මේක කරගෙන යන්නේ. ඒ වැඩ පිළිවෙලේ ඉන්න. තව පිරිසක් ඉන්නවා මං තව අවුරුදු 10කින් මං එනවා. මොකද මගේ දරුවෙක් ඉන්නවා. ඒ දරුවා ලොකු මහත් කළා මං ආවා. ඉතින් ආදි වශයෙන් එහෙම දේවල් හිතාගෙන ඉන්න පිරිස ඉන්නවා. එහෙනම් මේ හැම කෙනත් එක්කම ආර්ය මෛත්‍රිය පතුරගෙන යන්න පුළුවන්. අපි හිතමු කෙනෙක් ඉන්නවා. තොපිය මරණව එකෙක්වත් එකෙක්ට එන්න දෙන්න නැහැ පුළුවන් නම් හදහන් ආරාම. පුළුවන් නම් හදහන් ආරාම හැදුවොත් එහෙම කපනවා පෙති ඔක්කොම. අන්න එහෙම කෙනෙක් ඉන්න පුළුවන්. දැන් එහෙම කෙනෙක් හිටියොත් එහෙම මොකද කරන්නේ? පෙති කපන්න? ආ කපුම් බලන්න එහෙනම්. අපිට කැති අහුවෙන්නේ නැද්ද? එහෙම આવොත් එහෙම මොකද වෙන්නේ? මේ ලෝකේ මොඩියු n සංඛ්‍යාවක් ඉන්නවනම් ඔබත් ඒකට එකතු වෙලා එන් දන එකක් වුණා විතරයි. ඔබ ශාස්ත්‍රු ද්‍රෝහියෙක් බවට පත් වුණා. ශාස්ත්‍රු ද්‍රෝහියෙක් වෙන්න එපා කවදාකවත්. දෙල්ල කපලා ගියත් ප්‍රශ්නයක් නැහැ. ශාස්ත්‍රු ද්‍රෝහියෙක් වෙන්න එපා. පින්වතුනි පිරිසුදු සීලය ආරක්ෂා කරන්න ඔබට මහා බලයක් පිහිටනවා. ඒක ඒකාන්තයි. ඒක මේ අපේ උත්තම සංඝරත්නේ ඒකාන්තේම දන්නවා. පිරිසුදු සීලයක් ආරක්ෂා කළා නම් ඒ බලය ඒකාන්තේම පිහිටනවා. මහා බලයක් ඒක මේ විශ්වයේ තියෙන මහා පාරිශුද්ධ බලයක්. ඒක නිසා පින්වතුනි එකම එක අවස්ථාවකවත් ශාස්ත්‍රු ද්‍රෝහියෙක් වෙන්න එපා. ඔබට යම් අවස්ථාවක කේන්ති ගියා කියලා කියන්නේ ඔබ ශාස්ත්‍රු ද්‍රෝහියෙක් වුණා. මම මේ සිත් પરම්පරාවක් ගැන නෙමෙයි කතා කරන්නේ, ඒකයි මම ඔබ කියන්නේ. එතනට ආවට පස්සේ අපි මේ විදිහට කතා කරමු. මේ වෙලාව පින්වතුනි හොඳම අවස්ථාව මොනවා කරගන්නද? මුදිතාව කියන එක වතුරයි. ඇයි? පිරිසක් ඉන්න පුළුවන්. විරුද්ධව කටයුතු කරන්නේ. ආරාම හදන්න දෙන්නේ නැහැ. අපි හිතමු කොහෙම ආරාම හදන්න දෙන්නේ නැහැ. ආ පුළුවන් නම් හදමු බලන්න. ගහනවා එන හැම එකටම. ඔක්කොම තහනම් කරනවා. භික්ෂුණීන් වහන්සේලාට එහෙම ඉන්න දෙන්නේ නැහැ පලාතකව. අපි හිතමුකෝ මේ මේ එහෙම නැහැ. අපි හිතමුකෝ. දැන් ඔය විදිහට විවිධාකාරයෙන් කතා කරනවනම් මේ වෙලාවේ ඔබ විසින් මොකද්ද කළ යුත්තේ? ඔන්න පින්වතුනි ආර්ය මුදිතාව පතුරවන්න ක්‍රම මෙහෙයි. ඔබ හොඳ ආකාරවම දැනගන්න ඕනේ පින්වතුනි මේ ලෝකේ එකම එක නරක මිනිස්සෙක්වත් නැහැ. මේ ලෝකේ එකම එක හොඳ මිනිස්සෙක්වත් නැහැ. අරහතුන් වහන්සේලා හැරෙන්නේ. අරහතුන් වහන්සේලා කියලා කියන්නේ එක විශේෂ පිරිසක්. උන්වහන්සේලා හැරෙන්න පින්වතුනි හොඳ නරක කියලා මිනිස්සු කොටසක් මේ ලෝකේ නැහැ. ඒකට හේතුව තමයි පුණ්‍යාභි සංකාරයකින් නම් හැදුනේ. ඒක ඒ පුණ්‍ය භවයක් බවක් අත් කරගනි. අපුන්‍යාවි සංකාරකින් නම් හැදුනේ. ඒක පාප බවක් අත් කරගන්නේ. ඔන්න ඔය ක්‍රමවේදයක් හැරෙන්නට මේ ලෝකේ මේ නිත්‍ය වශයෙන් හොඳයි කියන පුද්ගලෙක් නැහැ. ඒ වගේම නරකයි කියන පුද්ගලෙකුත් නැහැ. එහෙමනම් හිතලා බලන්න. අඟුලිමාල ගැන. අඟුලිමාල කියලා චරිතයක් තිබුණා, දාමරික චරිතයක්. අඟුලිමාල කියලා මහරහත් චරිතයක්ත් තිබුණා. දැන් ඔය චරිත දෙකෙන් කවුද අඟුලිමාල? අර අඟුලිමාල කියන හොරා වෙලා ඉඳ හොරා කියන්නේ මිනි මරුවා වෙලා ඉඳද්දි ආන් ඒ මිනි මරුවට සැලකපු විදිහට අර පහු කාලික උත්තරයට සැලකුවොත් එහෙනම් මොකද වෙන්නේ? අවීතිමා නරකාදීන් නේද කෙලවර කරගන්න වෙන්නේ. මෙන්න මේක තමයි ක්‍රමවේදෙ පිංගදෙන. කොයි මොහොතේ කොහොම මේවා වෙනස් වෙනවද කියලා දන්නේ නැහැ. අද අපිත් එක්ක තරහෙන් ඉන්න කෙනෙක් ඉන්න පුළුවන්. ඇයි ඒ කෙනාව කොහොමද ඉපදෙන්නේ? අම්මගේ බඩෙන්ද? නෑ, අපිත් එක්ක තරහ ගෙනාව ඉපදින්නේ අම්මගේ බඩෙන් නෙමෙයි. අපිත් එක්ක තරහ ගෙනාව ඉපදින්නේ පින්වතුනි සංකාරයකින්. ඒ සංකාරයට හේතු වෙන්නේ ධම්මයක්, ආපු අරමුණක් මොකක් හරි. කෙනෙක් ඇවිල්ලා කියන්න පුළුවන්, "හාමුදුරනේ, අන්න අරුන් ඔබ වහන්සේට ඉහෙලින් යන්න හදන්නේ." අන්න දුන්න අරමුණ. ඕන් ඔය අරමුණෙන් පින්වතුනි ඒ මොහොතට හදනවා જાතිය. එතන ඉඳලා හදනවා එක සිත් වැලක්. හදනවා කියලා එකක් නෙමෙයි තියෙන්නේ ඇත්තටම. හැදෙනවා. සිත් වැලක් හැදෙනවා. මොකද මේකෙන් මේකේ අවසාන ඵලය ආයි අරමුණක් වෙලා එනවා උඩට. දැන් එක කඳක්. මේක මේ ගහක් නම් පින්වතුනි ගහේ කඳක් හැදෙනවා, මහ කඳක්. ඔය කඳ දිගේ යනකොට එහෙට මෙහෙට එහෙට මෙහෙට අතු දානවා. අරහෙට මං අරුට කතා කරන්න ඕනේ. මං මූට කතා කරන්න ඕනේ. මං අරයට කතා කරන්න, මෙයාට කතා කරන්න. මං මේක නවත්තන ආදී වශයෙන් පින්වතුනි, ඒ අතු දදා මේ කඳ ලියලනවා. සාමාන්‍ය මිනිස්සෙක් කියලා කියන්නේ පින්වතුනි, ඔන්නෝ වගේ ගස් ප්‍රකෝටි ගානක් තියෙන මහා ඝන කැලයක්. වඳුරාසේ මේ ගහෙන් අර ගහට ඉද්ද ගැහුවා වගේ මාරු වෙන්න පුළුවන්. හැබැයි ඒකට අර ගහ අරමුණු වෙන්න ඕනේ. ඒ ගහ අරමුණු වෙච්ච ගමන් ඩොග්ගල එතනට පැන ගන්නවා. පැනගෙන ඉවරලා මොකද වෙන්නේ? අන්න එතනින් ආයි අසුදදා යනවා. ඒ අත්තක ඉඳලා සමහර විට දන්නේ නැතුව මොකද වෙන්නේ? අරමුණක් ආව නම් එහෙම්මම පයින්නවා තව අත්තකට. ඒක මේ එහා ගෙරොල්ලේ තියෙන ගහ වෙන්න පුළුවන්. දැන් ඔබ මේ නිකන් ඉන්නවා. නිකන් ඉන්න වෙලාවට හිටපු ගමන් මොකක් හරි දැන් මේ ඊයේ වෙච්ච එකක් ගැන මේ මෙනෙහි කරනවා. ඊයේ වෙච්ච එකක් ගැන මෙනෙහි කරනවා කියලා කියන්නේ මොකද්ද? අරමුණෙන් අරමුණට හිත නිපදවනවා. හිත නිපද වෙනවා. හිත නිපදවනවා කියලා එකක් නැහැ මේ ලෝකේ. නිපද වෙනවා කියලා එකක් නැහැ. හිත නිපද වෙනවා. හිත නිපද වෙනවා කියලා එකක් තියෙනවා නම් පින්වතුනි මං ඔබට කියනවා, අර හිමාල වනාන්තරේ ඉන්න පස්ස රතු පාට බැබුන් ගැන හිතන් නැතුව ඉන්න කියලා. දැන් කාටද එහෙම පුළුවන් ඉන්න? මතකයි නේද අර හිමාලේ පස්ස අර ඉන්න පස්ස රතු බැබු? දැන් හිතන් නැතුව ඉන්නකෝ එයා ගැන. එහෙම එකක් කරන්න බෑ. එහෙනම් පින්වතුනි අරමුණක් දුන්නා නම් මොකද වෙන්නේ? ඒ අරමුණට අනුව හිත හැදි හැදි යනවා. එක තැනකට එනකම් අරහතුන් වහන්සේ කියන උත්තමයා විශේෂ උත්තමයෙක්. ඒ උත්තමයා ගැන අපි පස්සේ කතා කරමු. දැනට අපි ගැන කතා කරගමු. මේ අපිට තියෙන ලෙඩේ හොයාගමු. අරහතුන් වහන්සේ ගැන කියන උත්තම පුරුෂයව තියමු පැත්තක. උන්වහන්සේ ගැන අපි අවසාන මොහොතේ වෙලාවක් ඉදිරියුනොත් කතා කරමු. දැනට අපිට තියෙන ලෙඩේ සුවපත් කරගමු. ලෙඩේ සුවපත් කරගත්ත උත්තමයෝගේ ස්වභාවයට වඩා ලෙඩේ තියෙන අපේ ලෙඩේ හොයාගන්න තමයි මේ දැනුම අපි ප්‍රයත්නයක් දරන්නේ. එහෙමනම් පින්වතුනි ඔය විදිහට මොකද වෙන්නේ? ඔය ගහෙන් ගහට මාරු වෙවි. ඒ ගහ දිගේ යනවා, ඒ ගහයි අත්ත දිගේ යනවා. එතනින් ආයෙවිලා අනික් අත්තට මාරු වෙනවා. ඔහොම යන ක්‍රමවේදයක් මේ තියෙන්නේ. එහෙනම් පින්වතුනි මේ ලෝකේ ඉන්න කාත් එක්කද ඔබට තරහ වෙන්න පුළුවන්? දැන් ඔය ඔබ කියලා කියන්නේත් ඔහොමම ක්‍රමවේදයක් නේද? යම් යම් දෘෂ්ටිගත වෙලා ඉන්නකොට අපි හිතමුකෝ UMP කාර්යා දෘෂ්ටිගත වෙලා ඉන්නවා. UMP කාර්යා තමයි හොඳ. ශ්‍රී ලංකා කාර්යා දෘෂ්ටිගත වෙලා ඉන්නවා. ශ්‍රී ලංකා කාර්යා තමයි හොඳ. මම මේ වචන වලින් කියන්නේ මේ ගම් වල කතා වෙන වචන. නැතුව මේ අපි මේ ප්‍රශ්න මේව එහෙම නෙමෙයි. එතකොට ඔය දෙක ගත්තට පස්සේ දෘෂ්ටියක ඉන්නකොට පින්වතුනි ඒකට අදාළ අරමුණක් ආව ගමන් ඒ අරමුණ ප්‍රියජනක ලෙස ඇදිලා යනවා. ඕක තමයි ක්‍රමවේදේ. අන්න ඒ වගේ කෙනෙක් පින්වතුනි යම් අරමුණක් ඒ හිතට ඇතුවෙ ඒ අරමුණකින් සංකාරය හැදෙනකොට අන්නේ සංකාරයෙන් හටගන්න විඥානේ ওই විදිහට යනවා. ගිහිල්ලා පින්වතුනි භවක් හදනවා. රාග භවක්, ద్వේෂ භවක්, මෝහ භවක් හදනවා. ඔන්න ඔය භවයේදී ඔය භවෙන් ජාතියක් කියන එකක් සකස් වෙනවා. ඒ මොහොතේ ජාති හදනවා අපි. මේ උප්පත්ති ජාති කියලා අර මේ කර්මජ ශරීරයෙන් නික්මලා හෝ චුත වෙලා හෝ ඒ යන ක්‍රමවේදයේ තියෙන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒ මොහොතේදී හදන જાතියක් තියෙනවා. මොකද හැමදාම එකම විදිහද? මේ හොඳට ඉන්න එක නරක වෙනව නේද එක මොහොතකදී? ඊට පස්සේ ආයි හොඳ වෙනව නේද? ඊට ආයි කම්මැලි වෙනව නේද? එහෙනම් කම්මැලි බවත් බවක්. මේ ලෝකේ භව කියන ඒවා ඔක්කොම ගත්කල ඒක කොටස් තුනකට කැඩුව හැකි. එකක් තමයි රාග භව. අනිත් එක තමයි ද්වේෂ භව. අනිත් එක තමයි මෝහ භව. ඔන්න ඔය භව තුන එකට ගත් කල පින්වතුනි මේ ලෝකේ ඉන්න හැම භවයක්ම ඔය තුන ඇතුලේ තියෙනවා. හැම භවයක්ම ඔය තුන ඇතුලේ තියෙනවා. එතකොට ඔන්න ඔය භව ඇතුලේ කම්මැලි භව, ගොම් භව, වූරු භව, හරක් භව ඔය ඔක්කොම තියෙනවා. දේව භව, බ්‍රහ්ම භව. මේ කිව්වේ උප්පත්ති භව නෙමෙයි. මැරලා ගිහිල්ලා උපදින දණ ඒක ගැන නෙමෙයි කිව්වේ. ඒ මොහොතේදී හට ගන්නවා. එහෙම හට ගන්න ක්‍රමවේදී මොකද්ද? අරමුණක් ආවනම් ඒ අරමුණට අනුව එන ක්‍රමවේදයක් තියෙනවා. ඒ අරමුණට අනුව එනකොට තින්ගසිනි අවිද්‍යාව කියලා කියන්නේ කන්ඩිෂන් එකක්. ඔන්න ඔය අවිද්‍යා කන්ඩිෂන් එක තියෙනකොට මේක හරියට තින්ගසිනි TV එකේ වැඩසටහන. මේ දැන් ඔබ මේ TV ගැන දන්නවනේ. TV එකක් තියෙනවා. ඕක TV එක ප්ලග් කරලා ඔන් කරලා තියෙනවා කියලා කියන්නේ හරියට ඔබ හැරිලා ඉන්නවා වගේ. ඔය TV එකට channel ලක්ෂයක් විතර එනවා එකපාරක. අර අපි UHF VHF කීකේ tune කරන්නේ TV එක. channel ලක්ෂයක් විතර ඇවිල්ලා තියෙන්නේ. ඔය එන ලක්ෂෙටම වරින් වර එන්න දුන්නොත් මොකද වෙන්නේ? ඔන්න ළමා වැඩසටහන. ඔන්න කාන්තා වැඩසටහන. ඔන්න ක්‍රීඩා වැඩසටහන. ඔය ආදි වශයෙන් එනවා වෙන ළමා වැඩසටහනක් ආවා. ඒ මොහොතේ වෙන ක්‍රීඩා වැඩසටහනක් එනවා අරක ගිහිල්ලා. දෙක එකට එන්න විදිහක් නැහැනේ. හොඳට බලන්න මේක. කාන්තා වැඩසටහන ඇවිල්ලා ඒක නැති වෙනවත් එක්කම ඔන්න ඇවිල්ලා තිනවා ක්‍රීඩා වැඩසටහන. ඇයි ඒ? අර 10 ගානක් ඇවිල්ලා දැන් බලන් ඉන්නවා. ඇතුල් වෙන්න මේකට. ඔන්නම ක්‍රමවේදයක් තමයි පින්වදෙනි අපේ හිතවලත් තියෙන්නේ. අරමුණක් එනකොට දැන් බලන්න කාන්තා වැඩසටහනට අදාළ ෆ්‍රීකවෙන්සි එක නම් ආවේ ඒක මොනම හේතුවක් නිසාවත් ටීවී එකෙන් ක්‍රීඩා වැඩසටහනක් පේන්න පුළුවන්ද? බෑ. මේ මිනිස්සයාගේ ක්‍රමවේදයට තමයි පින්වතුනි මේ ලෝකේ තියෙන හැම භාණ්ඩයක්ම හැදිලා තියෙන්නේ. එහෙම ඒ ක්‍රමවේදේ විතරයි මේ ලෝකේ පැවැත්මට තියෙන්න පුළුවන්. මොන දේ ගත්තත් එහෙමයි. මොන දේ ගත්තත් එහෙමයි. ප්‍රින්ටින් මැෂින් එකක් ගත්තත් එහෙමයි. ඔය හොඳම උදාහරණය ඔය ටීවී එකෙන් මේක බලන්න. එහෙනම් අරමුණක් තමයි අර channel එක. ඒ එන channel එක ඇතුල් වුණා නම් එහෙම. ඒකෙන් හටගන්න ඵලය තමයි ඔබට දැන් දිස් වෙන්නේ. කාන්තා වැඩසටහනක frequency එකකින් ළමා වැඩසටහනක් පෙන්වන්න විදිහක් නැහැ. යමෙක් නිදාගෙන ඉන්නවා කියලා කියන්නේ අරගේ plug එක ගැලෙවුවා. හැබැයි පින්වතුනි ඔබ මේක tune කළොත් හොඳට. දැන් ටියුන් නොකරපු ටීවී එකක් කියන්නේ අවිද්‍යාව කියන කන්ඩිෂන් එක තියෙද්දි හැදෙන හිත. අවිද්‍යාව කියන කන්ඩිෂන් එක. අවිද්‍යාවෙන් උපද්දන දේවල් නෑ. සංකාරයෙන් තමයි විඤ්ඤාණ හදන්නේ. අවිද්‍යාවෙන් සංකාර හදනවා නෙමෙයි. අවිද්‍යාව කියන කන්ඩිෂන් එක තියෙද්දි අරමුණක් ආපු ගමන් හදන්න ලෑස්ති. හැබැයි පින්වතුනි මෙන්න මෙතන තියෙන හොඳට අවබෝධයට ගන්න ඕන එක. එන එක ඇතුළට ගන්න ක්‍රමවේදයක් තමයි පුතත් ජනයාගේ හෝ හේක පුද්ගලයාගේ තියෙන්නේ. නමුත් රහතන් වහන්සේ කියලා කියන්නේ හොඳට ටියුන් කරපු TV එකක්. හොඳට ටියුන් කළා කියලා කියන්නේ පින්වතුනි අවිද්‍යා අනුසය සහ මුලින්ම බිඳහැරලා තියෙන්නේ. අවිද්‍යා අනුසය සහ මුලින්ම බිඳහැරපු නිසා අර එන එක විදිහට ගැනීමට අවකාශයක් නැහැ එතන. අන්නේ ඒකයි ওই දෙකේ වෙනස. එහෙනම් දැන් මේ අවිද්‍යා අනුසේ නැසුවා නම් කවුරු හරි කෙනෙක් අනුසේ මට්ටමින්ම බිඳලා දැම්මනම් අන්න හොඳට ටියුන් කරපු TV එක. දැන් රහතන් වහන්සේට හිත ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. හැබැයි එන ඕන එකක් ඇති වෙනවද? නෑ. උන්වහන්සේටත් අරමුණක් එන්න පුළුවන්. ශබ්ද අරමුණක් එන්න පුළුවන්. ශබ්ද අරමුණක් ආවා කියලා උන්වහන්සේ ගොඩ නැගීමේ ක්‍රියාකාරීත්වයේ දිලි ඉන්නවද? නෑ. අර කිව්වේ මතකනේ ස්වාමීනි තේ එකක් බොමුද බොමු මොන තේ එකක් ගෙනත් දුන්නත් උන්වහන්සේට ගැටෙන්න හේතුවක් නැහැ. ඇයි ඒ? උන්වහන්සේ කලින් තේ එක හිතේ හදාගත්තේ නැහනේ. හේතුව මොකද්ද? උන්වහන්සේට උපාදානිත නාම රූප නැහැනේ එකක්වත්. නාම රූප උපාදාන කරගෙන නැත්තම් පින්වදිනේ විඥානයේ හැදෙන වෙලාවේ විඥානයේ බහින්නේ නැහනේ ඇවිල්ලා ඒවා. එහෙනම් උන්වහන්සේ ඕන එකට රෙදි. හැබැයි අපි මොකද කරන්නේ? තේ එකක් බොමුද? තේක බොමුයි කියලා කියපුවා හා බොමු. ඊට පස්සේ තේකක් ගෙන දුන්නාට පස්සේ බල්ලෙකුට බොන්න බෑනේ. මේ මොකක්ද හලෝ මේ හදලා තියෙන තේ එක. ඒ වෙලාවට අහන්න තියෙන මොකද්ද? මං කිව්වද බං උඹට ඕන එක ගෙනත් දෙන්නම් කියලා. මං කිව්වේ තේකක් බොමුද කියලා. ඔහොම තමයි මං තේ හදන්න දන්නේ. උඹ බීයම් බොන්න පුළුවන් නැත්නම් කයිතා. එහෙම කියන්න වෙනව නේද? දැන් මම ඔබගෙන් අහනවා තේගම් බමුද? දැන් මං ඇහුවද ඔබට කැමති පරිදි ඔබ ආස විදිහට තේගම් බමුද කියලා. නෑ. මං ඇහුවේ තේගම් බමුද කියලා. තේ જાති කොච්චර තියෙනවද? තේ ෆැක්ටරියකින් අහලා බලන්න තේ જાති කොච්චර තියෙනවද කියලා. ඊට පස්සේ සීනි ඇතුව තේ තියෙනවා, සීනි නැතුව තේ තියෙනවා. එක හැන්දක් දැම්මොත් එක රහක්, ඇඳි දෙකක් දැම්මොත් එක රහක්, ඇඳි තුනක් දැම්මොත් තව රහක්. ඕකට කිරි පොඩ්ඩක් දාන විදිහක් තියෙනවා, කිරි ගොඩක් දාන විදිහක් තියෙනවා. මිල්ක් මේඩ් දාලා හදන විදිහක් තියෙනවා. දැන් කොච්චර ඉදි තියෙනවද? දැන් මම ඔය ඔක්කොම නම් කරලා කිව්වද? එහෙනම් කියන්න වෙන්නේ කොහොමද? තේ කුඩු අහවල් කම්පැනියේ තේ කුඩු ග්‍රෑම් 50ක් මිශ්‍ර කරපු සෙල්සිය සන්දක 85ට රත් කරපු සීනි හැඳි මේ අහවල් කම්පැනිය හදපු හැඳෙන් සීනි හැඳි ග්‍රෑම් 100ක් මිශ්‍ර කරපු ඒක 10 පාරක් කලවම් කරපු මෙන්න මේ තේ එක හදලා ගෙනද? එහෙම නේද අහන්න වෙන්නේ. නැත්තම් ගැටෙනවා මිනිස්සු. ඇයි මේ ගැටෙන්නේ? මොකද්ද හේතුව? මේක කතා කරලා තියෙනවා. ඇයි සංකාරකින් මේක හැදුනට පස්සේ පින්වතුනි ඔය හැදෙන විඥානයේ බැහැගන්නවර උපාදානිත නාම රූප. උපාදානිත නාම රූපයක් බැහැගත්ත ගමන් අන්න ඒ විඥාණයට කියනවා එක නම. ඒ විඥාණයට කියනවා පින්වතුනි ආගන්තුක උපක්ලේශයන්ගෙන් මක්කේලාද කිරිටි වෙච්ච කියලා. එහෙනම් ඒ විඥාණය හේවත් නැත්නම් ඒ හිත ওই විඥානික මට්ටමට එන්නේ ඔන්න ඔතනදීනේ. ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙනවා මේක. හැබැයි මේ කිලිටි වෙන්නේ ඇයි? අවිද්‍යාව අනුසේ තියෙන නිසා. අවිද්‍යාව අනුසේ නැසපු කෙනෙක්ගේ පින්වතුනි ඒ හැදෙන හිත කිලිටි වෙන්න හේතුවක් නැහැ. ඒක කිලිටි කරන්න බෑ. හරියට අර අවිද්‍යාව අනුසේ කියලා කියන්නේ පින්වතුනි නිකන් ලාටුවක් වගේ. ඒ හැදෙන හිතේ අර නිකන් ඇලෙන ගතියක් තිබුණොත් එහෙම මොකද වෙන්නේ? අර අර අවිත් අර අර තිවිච් අර උපාදානිත නාම රූප ඇවිල්ලා චග්ගාල අරක ඇලෙනවා. ඇලිච්ච ගමන් මොකද වෙන්නේ? අර ශාස්ත්‍රුන් වහන්සේ කිව්වේ මේ විඤ්ඤාණය හරියට මායාකාරයක් වගේ කියලා. ඔන්න පින්වදෙනි විඤ්ඤාණය විසින් මායාව හදනවා. දැන් ඔන්න ඔය මායාව අල්ලන්න තමයි සලායතනික ක්‍රියාකාරීත්වය කරන්න හැමතිස්සෙම. ඒකයි කිව්වේ එදා මොකද්ද? රබර් කඩයක් උඩ දාගෙන අර හය දෙනාගෙන් බලන් ඉන්න මොනවා එයි කියලාද? ඔට්ටපාලු ගේයි කියලා. යකඩ ගෙනාපු දවසර මොකද වෙන්නේ? ඉතින් ගැටුණා. ඔට්ටපාලු ගේනකම් ඇලිලා ඉන්නේ. අනේ හොඳ එක්කේ නම මෙයා තමයි හොඳ, මෙයා තමයි හොඳ. ඔන්න තන්නා. ඇයි දාගත්තේ කඩේ මොකද්ද? රබර් කඩේනේ. දැන් කවුද රබර් කඩේ දාන්නේ කියන්නේ? අවිද්‍යාව නිසා රබර් කඩේ දාගත්තා. දැන් සලායතන වලින් බලන් ඉන්නවා ඒව අරන් එයි කියලා. ඒක වෙනවද? සලායතනික ක්‍රියාකාරීත්වයේ සහ මුලින් මොකද්ද? විපාකයක්. ඇහැ ඉස්සරහින් මොකක් තිබුණත් විඥානයක් පහළ වෙන්න හේතු තියෙනවා නේද? ඒක ගැටෙනවා ඇවිල්ලා. ඒකයි නවත්තන්න බෑ කාටවත්. රෝසමල දිහා බලලා අසූචියක් දකින්න පුළුවන් කෙනෙක් ඉන්නවනේ ඒක පිස්සෙක්. රෝසමල රෝසමල. මොකක් හරි. ලෝක සම්මත කතාව මම මේ කියන්නේ. රෝසමල කියන්නේ රෝසමල. ඒකෙන් ආයේ අසූචියක් දකින්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම එකක් වෙන්නේ නැහැ. රෝසමලක් ඉස්සරහට ඇහැ තිබුණා නම් සිහි ඇතුව නම් ඉන්නේ. ඒ කියන්නේ විඥානය පහළ වෙනවා නම් චක්කු විඥානේ ඔන්නෝ කැවිලා මනේ වදින එක නවත්තන්න බෑ කාටවත්. ඒක වෙනස් ආකාරයකට වැඩිවා කියලා ඒක ප්‍රාර්ථනා කළාට වෙන්නේ නැහැ. එහෙනම් පින්වතුනි මෙතන වැරද්ද තියෙන්නේ සලායතන වලින් එන එකේ නෙමෙයි. කොතනද වැරද්ද තියෙන්නේ? වැරද්ද තියෙන්නේ අර අතන හදාගත්ත දේ. අර විඥානයේ විසින් මායා පෙන්වනවා කිවි ඔන්නෝක නිසා. විඥානයේ විසින් මොකද නාම රූප බැහැගත්තට පස්සේ එතන මහා මායාවක් හැදිලෙනවා. ඔන්නෝ ඒ මායාව තුලේ තමයි දැන් මේ හොයන්නේ. ඒක හරියට අර ලොතරැයියක් ගත්තා වගේ තමයි. ලොතරැයියක් ගත්තොත් ඇදුනොත් මොකද කරන්නේ? ඇදුනොත් තව ගන්නවා. ඇදුන් නැත්නම් මොකද කරන්නේ? ඒත් තව ගන්නවා. ඕක තමයි කරන්නේ. එහෙනම් දැන් මේ ජීවත් වෙනවා කියලා කරන්නේ මොකද්ද? තණ්හාව උනොත් උපාදාන වෙලා බව හදනවා. පටිඝ උනොත් මොකද වෙන්නේ? අදිමොක්ක වෙලා ඒකත් උපාදානිත තත්ත්වයක්. උපාදාන කියලා හිවෙ මොකද්ද? ආසන්නයට ලං කරගන්න එක. මේ අහක යන ණය අරගෙන රෙද්දස්සේ දාගන්න එක. ඕකනේ ක්‍රම වේද? රහතන් වහන්සේගේ වචනයක් ඔය. අහක යන ණය රෙද්දස්සේ දාගන්න එපා. අහක යන ණය හිවෙ මොකද්ද? මේ යන මොනවද? නාමගොත්ත. මේවා නාමගොත්තයන්ට එකතු වෙන දීපල්ලා මේ වරගෙන රෙද්දස්සේ දාගන්න එපා. ඒ කියෙ මොකද්ද? ඒ වරගෙන උපාදාන කරගන්න එපා. ඇයි හේතුව? අනිච්ච දෙයක්නේ. අනිච්ච දෙයක ස්වභාවය මොකද්ද? හේතුන්ගෙන් හටගන්නවා. හේතු තියෙනකන් තියෙනවා. හේතු නැත්තන් නැහැ. හේතුව කොයි වෙලාවද නැති වෙන්නේ? හේතු කොච්චර කල් දියේද? කොයි වෙලාවද වෙනස් වෙන්නේ? කොහෙද දන්නේ? අපි කොහොමද දන්නේ ඒක? අපි කොහොමද ඔවට හේතු කියන්නේ? සර්වඥාඥානයේ දින උත්මයෙකුට නම් හේතු ටික ඔක්කොම කිව්ව හැකි. සයන්ටිස්ට්ලාට කියන්න පුළුවන් මොකද්ද? හේතු ඕනනම් පහයි. ඉතින් ඒ හේතු පහ තියෙනවා නම් ආයි කියලා කියන්න පුළුවන්. නමුත් මේකෙදී හේතුන්ගෙන් හටගත්ත දේවල්නේ තියෙන්නේ. ඒ හේතුන්ගෙන් හටගත් දේවල් හේත් තියනකන් තියෙනව නැති වුනහම නැති වෙනවා වෙනස් වුනහම වෙනස් වෙනවා. ඕක තමයි ක්‍රමවේදය. එහෙනම් පින්වදිනී අතන ඒව හදාගෙන වැඩක් නැහෙනේ. එහෙනම් මේ මේ මේවා මේ හැදීමු දෙසා එන ධම්ම. ධම්මෙහිවත් අරමුණු මොන තරම් අසාරද කියලා හිතලා බලන්න. ධම්මයක් ආවට පස්සේ ඒකෙන් හැදෙන සංකාරයක්. ඒ සංකාරයට අනුව විඥානයක් හැදෙනවා. ඒකට නාම රූප බැලලා සලායතනික බලාපොරොත්තුවක් හැදෙනවා. සලායතනෙන් එයි කියලා බලාගෙන ඉන්නවා. ආවොත් ඇලෙනවා, නාවොත් ගැටෙනවා. ඒ ගැටිලා ඔක්කොම කරලා අන්තිමම මොකදනේ? જાතියක් හදනවා. මොකද බවක් හැදෙනවනේ. බවක් හැදිච්ච ගමන් જાතියක් හැදෙනවා. ඔය જાතිය හැදුනට පස්සේ ඒක ජරා මරණයට යනකොට ඒක දරා ගන්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ජරා මරණයට යනකොට ඕක දරා ගන්න බැරි වෙච්ච ගමන් අනිත් පැත්තෙන් හදා ගන්නවා. මොකද අවිද්‍යාව තියෙන නිසා හැබදීසම හිතන් ඉන්නේ මොකද්ද? ගොඩ නැගීමෙන්ම සැනසුම තියෙනවා. ගොඩ නගන්නම ඕනේ මේ සැනසුම ලබන්න කියලා. ඒක තමයි ක්‍රමවේද. ඉතින් අවිද් දැන් ඔබ හිතන්න ඔබත් එහෙම නෙමෙයිද කියලා? ඔබගේ යාළුවොත් එහෙම නෙමෙයිද කියලා? ඔබ සමහරට මේ තරම් ගොඩ නගන්න නැතුව ඇති. නමුත් දැන් හිතන බලන්න ඔබ මේට අවුරුදු 5කට ඉස්සෙල්ලා කොහොමද හිටියේ කියලා? ඔබ අපිත් එහෙමනේ. ඔබ අපි ඔක්කොම පින්වතුනි ශාස්ත්‍රුන් වහන්සේ පවා උන්වහන්සේගේ ගිහි කාලයේදී ගොඩ නැගීමේ ක්‍රියාකාරීත්වයේදීලා හිටියා. ඉතින් ඒක තමයි මේකේ තියෙන වෙනස. එහෙනම් මේ ගොඩ නැගීමේ ක්‍රියාකාරීත්වයේදීලා ඉඳද්දී අවිද්‍යාව තිබුණ නිසා දන්නේ නැහැ මොකද්ද දුක්ඛේ ඥාන. දුක්ඛේ ඥානං කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. දුක පිළිබඳ ඥානෙ මොකද්ද කියලා වැටහිලා නැහැ කවදාවත්. දුක්ඛ සමුදය ඥානං කියන එක දන්නේ නැහැ. ඉතින් ඔය ටික දන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? එතනින් එහාට කිසි දෙයක් කරගන්න බෑ. කරන්න තියෙන දන්නේ එකම දේ තමයි මොකද්ද? කැඩුනොත් හදපන්. කැඩුනොත් හදපන්. මිදුනොත් හදපන්. වෙනසුනොත් හදපන්. එන්නේ හැදීමේ ගොඩ නැගීමේ වැඩ කටයුත්ත තමයි යෙදෙලා ඉන්නේ. ඉතින් ඔය ගොඩ නැගීමේ වැඩ කටයුත්ත එදෙනකොට තේරෙන්නේ නැහැ. මේ ගොඩනැගින්නේ යන්නේ හැම එකක්ම ආයි විපරිණාමයටපත් වී වෙනසිලා යනවා. දැන් මෙන්න මේ ක්‍රමවේදේ නවත්තන්නද විදියක් නැහැ. ඒක නිසා පින්වතුනි මිනිස්සු ඇඬු කඳුලෙන් තමයි ජීවත් වෙන්නේ. කොහොම කළත් තණ්හාවක් ඇති වුණත් ඒකත් කෙලවර වෙන්නේ දුකකින්. අන්න ඒක නිසා තමයි පින්වතුනි ශාස්ත්‍රඥ වහන්සේ කිව්වේ දුක්ඛෝ ලෝකේ පටිච්චිතා. මේ ලෝකේ දුක මත පිහිටලා තියෙන්නේ. තේන්තියක් ආවොත් කොහොමද දුකයිනේ? දුකටනේ තේන්තියක් ඇවිල්ලා තියෙන්නේ. ගැටිලානේ තේන්තියක් ඇවිල්ලා තියෙන්නේ. එහෙමනේ නේද? අර හදාගත්ත එකට අනුව නෙමෙයි නම් වැඩේ උනේ. කලආයතනික ක්‍රියාකාරීත්වය වෙනස් නම්. අර මම කිව්වේ තේ එකක් බොමුද? තේ එකක් බොනවා කියන තැනට ආවට පස්සේ. එතනදී කෙනෙකුට හිතෙනවා නම්, කෙනෙක්ගේ හිතේ හැදෙනවා නම් ආච්චි අම්මා හදලා දීපු තේ එක කියලා. අන්න ඒ වගේ තේ එකක් දැන් මෙතනින් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඇයි ඒ? ආච්චි අම්මගේ තේ එක මක් කරගෙනද? උපාදාන කරගෙන ඉන්නේ. ඒක නිසා පින්වදින අර කිව්වේ මේ මල්ලේ ඉන්නේ නයි. මල්ලේ කියලා කිව්වේ මොකද්ද? ඔය උපාදානස්කන්ධ පහ කියන. ඔය ස්කන්ධ පහ කියන මලු පහේ ඇතුලේ නයි තමයි ඉන්නේ. සමහර නයි ඉන්නෝ. දැන් අපේ මහත්මෙක් අපෙන් ඇහුවා. සමහර ඒවා ටිකක් මේ අමතක වෙනවා වගේ වෙනව නේද කියලා. ඔය උපාදාන මල්ලේ තියෙන ඒවා පින්වතුනි යටම ඉන්න නයා ඉන්නේ යටමනේ. ඒ යටම ඉන්න නයා යටම ඉන්න නිසා සමහරට හිතෙනවා ආ පොඩි කාලේව දැන් මතක නැති වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දැන් පොඩි කාලේම එහෙම මෙච්චර මතක් වෙන්නේ නැත්තේ ඇයි වගේ දේවල් හිතෙනවා. නයි දාලා ඉතින් උඩ මින්න නයි තමයි දැන් මේ දවස්වල පිඹගෙන ඉන්නේ. නමුත් කොයි මොහොතේ හරි පිඟුතුනි අදාළ නයාට අදාළ ෆ්‍රීකවෙන්සි එකෙන් සංඛ්‍යාතයෙන් නලාව පිඹනම් මොකද වෙන්නේ? අර නයි ඔක්කොම තල්ලු කරගෙන සස් ගාලා මෙයා උඩට එනවා. ඒක තමයි ක්‍රමවේදය. අර අහක යන නයි මල්ලට දාගෙන ඒ මලුවල ඉන්න නයි පිඟුතුනි හැම තිස්සෙම අර හදන ෆ්‍රීකවෙන්සි එකට අනුව ඒ කියේ මොකක්ද? මේ විඥානයේ ගොඩ නැගීච්ච ගම විඥානයේ ගොඩ නැගෙනවා කියලා කියන්නේ හරියට අර නලාපි බිනවා වගේ වැඩක්. ඒ විඥානයේ ගොඩ නැගුණු නලාපි බිනවා කියලා කියන්නේ මොකද්ද? ඒ අදාළ සංඛ්‍යාතයට අදාළ නය. සුක් ගාල උඩට මතුවේ. ඒක ආයි අල්ලලාගෙන හැල්ල මතු කරන්න දෙයක් නැහැ. ඒක තමයි ස්වභාවය. ඒක මතුවෙච්ච ගම මොකද වෙන්නේ? ඔන්න හැදුනා. දැන් මම මේ කියන්නේ මේ අතීතයේ දේශනවලින් ගත්ත කිහිපයක් ආයි අරගෙන මේ මතක් කර කර දෙන්නේ. පුළුවන් තරම් දේශන අහන්න. එතකොට මේව තව තව අවබෝධ වෙයි. එහෙමනම් වෙන්නේ මොකක්ද? දැන් අර මල්ලෙන් උඩට ආව ණය, ඒ ආපු ණය මොකද වෙන්නේ? විඤ්ඤාණයත් එක්ක බැඳුනා. බැඳිච්ච ගමන් අර කියපු මායාව හටගන්නවා. ඔන්න ඔය ක්‍රමවේදය තමයි යන්නේ. එහෙනම් පින්වදිනේ මේකනම් ක්‍රමවේදය. කවුරු හරි කෙනෙක් අරමුණක් දුන්න ගමන් මොකද වෙන්නේ? ඒ අරමුණට අනුව ඔබට මේ හානේ නෑ මං ඒකනම් කරන්නේ නෑ කියලා නවත්තන්න බෑ. මොකද වෙලා තියෙන්නේ? අරමුණක් දුන්න ගමන් ඒකට අදාළව සංකාරය නැගෙනවා. ඒ සංකාරයේ විඤ්ඤාණයට ප්‍රාණේ දීලා මක් කරනවාද? ඒක නැති වෙලා ගියා. ආයේ විඤ්ඤාණයම අල්ලන්න පුළුවන් කාට හරි ගිහිල්ලා. කෝබල මේ විඤ්ඤාණය කියලා. නෑ. කෝබල මේ සංඛාරය කියලා. එහෙම අල්ලන්න බෑ. සංඛාරයෙන් කරන්නේ පින්දුනේ විඤ්ඤාණයක් හදනවා. විඥානයක් හදන්න අවශ්‍ය කටයුතු කරන මම ඔබට කිව්වා සංකාරය කියලා කියන්නේ හරියට කවුද මොන වගේ කියලාද කොන්ත්‍රාක්ටර් කෙනෙක් වගේ කොන්ත්‍රාත්කරුවෙක් වගේ ඔය කොන්ත්‍රාත්කරුවා විසින් මොකද කරන්නේ අදාළ පිරිස් එකතු කරනවා මේ ගොඩ නැගිල්ල හදන්න මේ ගොඩ නැගිල්ල හදන්න ඕනේ කවුද ඉලෙක්ට්‍රීෂියන් ඕනේ මේසන් වරු ඕනේ වඩු බාසුන් නැහැල ඕනේ ඔය ජල නල කාර්මිකයෝ ඕනේ නේද ඉතින් කම්කරුවෝ ඕනේ ඊළඟට තව එක්කෙනෙක් ඕනේ කවුද ආකිටෙක් කෙනෙක් ඕනේ. ඔයා දිවසින් පිටිදොරේ හැම කෙනෙක්ම එකට එකතු කරන එක තමයි මෙයා කරන්නේ. එතකොට ඔය දැන් මේ හිත් භාෂාවෙන් කිව්වොත් එහෙම ඔය කිව්වේ මොනවද? ඔය කිව්වේ චෛතසික. ඔය චෛතසික එකතු වෙන්න ඕනේ. සබ්බචිත්ත සාධාරණ චෛතසික හතක් තියෙන. ඔය හත ඒකාන්තයෙන්ම එකතු වෙන්න ඕනේ. ඔය හතත් එක්ක තව ඒවා චෛතසික ඕනේ තරම් තියෙනවා. 52ක් තියෙනවා. ඔය 52න් ඕනේ එකක් එකතු වෙවි එන්න පුළුවන්. එහෙමනම් ඔන්න ඔය විදිහට උග ආවට පස්සේ පින්වදිනේ ඔය හදන ගේ තමයි මොකද්ද? ඔය කිව්ව විඤ්ඤාණය. ඊටමත් ඔයගේ ඇතුළට මම වැහ ගත්තට පස්සේ මොනව හරි එකක්. එතනින් එහාට මොකද වෙන්නේ? ඕක හිතින් සලායතනික මට්ටමට යනවා. ඉතින් මෙන්න මෙහෙම ක්‍රමවේදකින්නේ දැන් යන්නේ. දැන් අපි ආයර මූල කාරණාවට යමු. දැන් එතකොට මට කියන්න. කවුරු හරි කෙනෙකුට මේ ආරාමයේ හැදීම පිණිස ඒක ගැන ආරංචි වෙනකොට කවුරු හරි කෙනෙක් දීපු ගිනිගෙඩියක් කාලා හිතුනොත් එහෙම. මේක නවත්තන්න ඕනේ කියලා. ඒ පුද්ගලයාව හිස ගසා දැමිය යුතුද? නැහැ. කෝ පුද්ගලයෙක් හිත ගසාදා. ඒ අරමුණට හැදිච්ච හිතක් තිබුණේ. ඒ හිත ආයි ඔබ ගසා දාන්න දෙයක් නැහැ. තප්පරයකින් ප්‍රකෝටියෙන් එහෙකදී මොකද වෙන්නේ? එයා ඉවරයි. ඊට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම. තව ස්වාමින් වහන්සේ කෙනෙක් කියනවා මේ ඔබට වැරදිලා. ඒ බොහොම සත්ක්‍රියාවක් කරන්නේ. අන්න දැන් මොකද වෙන්නේ? ඒ අරමුණට හැදිලා එනවා දැන් ඔන්න හොඳ එකක්. එහෙනම් දැන් අපරාධේ නේද? ඒ වෙලාවේ අර ශරීරේ ඝාතනය කළාද? එහෙනම් පින්වතුනි මේ ලෝකේ ඔබ මට කියන්න අවීති මහ නරකාදී යන්න තරම් වැරද්දක් කරන පුද්ගලයෙක් ඉන්න පුළුවන්ද අපේ හිතින් ඉන්න ඕනේ තරම් නමුත් අපි දැන් ඔබට දැන් ඉස්සර නම් ඔබ කියන්නේ මුන්නම් අපා ගත වෙන්න ඕනේ මුන් මේ කරන වැඩවලට කියලා පින්වතුනි මේ ශාස්ත්‍ර වූ සාසනයේ තියෙන ආශ්චර්යය තමයි මේක ප්‍රගුණ කරගෙන යනකොට පින්වතුනි අම්මව දූෂණය කළ හත් කඩකට පළමු මිනිහටව අපායක් නම් හතර අපායක් නම් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මේක තමයි පිළිදෙන්නේ මේ ශාස්ත්‍රීය සාසනයේ දින මහා ශ්‍රේෂ්ඨත්වය. හේතු අවබෝධය. එක හිතක් කරන දෙයකට තව හිතක් ඵලි නැහැ. ඒක හරියට වින්නතුනේ. ඔබගේ කුල පරම්පරාව එන ක්‍රමවේදයේදී මේිට පරම්පරා හතරකට කලින් හිටපු කෙනෙක් රජුරුවන්ව ඝාතනය කරන්න සැලැස්සුවා කියලා ඒ પરම්පරාවේ දිහි වෙන හැම එකාවම මරන්න සාපයක් කළා වගේ. ඉතින් ඒක හරිද? ඒ પરම්පරාවෙන් බුදුවරයෙක් දිහි වෙන්න බැරිද කාලෙකදී? ඉතින් එහෙම එකක් නැහැ. අන්න ඒකයි මම කියන්නේ. මේකේ විපින්වදිනේ හොඳ ආකාරවම තේරුම් ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ ලෝකේ තරහ වෙන්න කෙනෙක් නැහැ ඔබට. කාත් එක තරහ වෙන්න බා කොල්ලත් එක තරහ වෙන්නද ඌ කොල්ලත් එක තරහ වෙන්නද ලා කොල්ලත් එක තරහ වෙන්න. ඔය ටික එකතු කරගත්ත කාරණා කියන්න පුළුවන් උන් තුන් දෙනාව එකතු කරගන්නවා නේ. එහෙනම් ඉතින් මොකද්ද වෙන්නේ? ඔය කොළඹ මේ ස්ටේෂන් එකට එහෙම ගියාට පස්සේ 100ක් 200ක් දැම්ම හැකි හිරේට. ඇයි? අපි හිතමු එකෙක් ඉන්නවා කොටා කියලා. ඌට කොටා කිව්වහම කේන්ති යනවා. එකෙක් ආයත කතා වෙනවා මේ කොළඹ ආවම ඌ එතනින් ගන්නවා කෝ තයගෙන ටටා දැන් මොකද උනේ එතනින් ගන්නවා ටා අරගෙන උන් දෙන්නව අර හිරේ දාන්න පුළුවන් නේද ඇත්තටම කරන්නේ ඒ කරුණ යුත්තන්නේ දැන් ඉතින් ඇයි දැන් ඇත්තටම වෙන්නේ එහෙම එකක් නේද ඔක්කොම එකතු කර කර කැමති අර ඒ ස්වභාවයට හදා ගන්නවා ඒකනේ තියෙන්නේ හැමදෙස්සෙම ඒකනේ වෙන්නේ මේ රූප පේනවා කියලා මොනවද පේන්නේ මේ යථාර්ථවත් දකින්න රූප පේනවා කියලා මොනවද පේන්නේ පින්වතුනි රොබෝට පේන්නේ කැමරාවට පේන්නේ ඔබට පේන්නේ තුනම එකයි. රොබෝට මොහොමද පේන්නේ මේ? රොබෝ මොනවද අඳුනගන්නේ? නිල් අඳුනගනී, රතු අඳුනගනී, කහ අඳුනගනී ආදී වශයෙන් නේද? ඔය ටික අඳුනගන්නවා. ඔය ටික අඳුනගෙන හිතන්නකෝ දැන් නිල් තියෙනවා. ඔය නිල් පාටයි තව පාටකු අතර බෝඩ් එකක් තිබුණ නැත්තම්. ඒ දෙක අතර වෙනස් පාටක් තිබුණේ නැත්තම් ඔබට ওই රූප කියන ඒවා පේනවා. නැත්තම් නිල් විතරද පේන්නේ? නිල් විතරයි පේන්නේ. ওই චිත්‍ර අඳින අය දන්නවනේ. නේද? වෙන මේ මෙතනින් අනිත් එක වෙනස් කරන්න ඕන නම් මොකද්ද කරන්න තියෙන්නේ? ඒකට වෙන පාටක් යොදන්න. ඒ වෙන පාට යොදපු ගමන් අන්න ඒකෙන් මොකද වෙන්නේ? ඒ පාට පේනවා. ඊට පස්සේ ස්වභාවය මොකද්ද? ඔය ඔක්කොම එකට එකතු කරලා අඳුන ගන්නවා. ඔය අඳුනා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ සංකාරකම් වේද කියන එක. හැබැයි අර ඇහැට පේන එක මොකද්ද? ඇහැට පේන එක පේනවා. ඉතින් රොබෝට පේන්නේත් ওই ටික තමයි. කැමරාවට පේන්නේ කොහොමද? කැමරාව කියලා දා ගහපන් ගහපන් ලස්සන ගැල්ලමක් කියලාම කියනවාද කැමරාව? ඔක ඔබපන් කොල්ලෝ ඉක්මනට ඔබපන්. කෙල්ල යන්න කලින් කියනවාද කවුරුත්? එහෙම කියන්නේ නැහැ. ඇයි ඒ? ඇයි ඒ? ඉතින් එකතු කරන්නේ නැහනේ. මොනවද එයා කරන්නේ? තියෙන එක ගන්නවා. තියෙන එක ගන්නවා. තියෙන එක ගන්නවා. තියෙන එක ගන්නවා. එකතු කරන්නේ නැහැ. අරගෙන ඔක්කොම එකතු කරන්නේ නැහැ. තව උදාහරණයක් විතර ගන්න ෆිල්ම් එකක්. කොහොමද ෆිල්ම් එකක් හදන්නේ? දැන් ඉස්සර කාටුන් නේම හැදුවේ කොහොමද? කැරලින් කැරල කැරලින් කැරල කැරලින් කැරල කැරලින් කැරල අරගෙන මොකද කරන්නේ? ඕක ඒක ඔක්කොම එකතු කරලා එක පාට යවනවා. ඉතින් එතකොට අපි හිතනවා මොකද? ධාමිකී මව් දුවගෙන දුවගෙන දුවගෙන ගිහින් ළඟට පැන්න කියලා. නමුත් උනේ මොකද්ද? මේක පොඩ්ඩක් ඇඳ මේක ඇඳ මේක ඇඳ මේක ඇඳ මේක ඇඳ මේක ඇඳ ඔය ඔක්කොම ඇඳලා මක් කළාද? ওই ටික ඔක්කොම එකතු කළා. ඔන්න ඔය එකතු කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ මන. අන්න ඒක නිසා තමයි පින්විතනේ අර අවිද්‍යා කන්ඩිෂන් එකෙන් තියෙන එක. ඒ මොහොතේ එන අරමුණුත් එක්ක ඔක්කොම අරගෙන ඉවර වෙලා සම්පූර්ණ විපරීතයක් තමයි එළියට දෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඇලීම් ගැටීම් ඇලීම් ගැටීම් ඇලීම් ගැටීම්. ඔය ටික තමයි ජීවත් වෙනවා කියලා අද මේ දක්වා ඔබ කරලා තියෙන්නේ. ඔබ එක්ක ඇලුණා එක්ක ගැටුණා. ලකුවට ඇලුණා ලකුවට ගැටුණා. පොඩි ඊයට ඇලුණා පොඩි ඊයට ගැටුණා. චූටියටත් ඇලුණා චූටියටත් ගැටුණා. ඔය අතරමැදි ප්‍රකෝටියක් විතර ඇලීම් ගැටීම් අතර එක උපේක්ෂාවක් වගේ යන්නේ නැති. තමහරි දෙනවා මම උපේක්ෂා සහගතයි ඒක ගැන. ඒ කියන්නේ මොකද්ද? මම සියුම් ලෙස තමයි ගැටෙන්නේ. ඒ ගැටීම හිතාගෙන ඒ සියුම් ලෙස ගැටෙන නිසා ඒක හිතන් ඉන්න මොකක් කියලාද? උපේක්ෂාව කියලා. නමුත් උපේක්ෂාවට වඩා වැඩි හරියක් තියෙන්නේ මොකද්ද? ඇලීම ගැටීම. ඇලීම ගැටීම. ඔන්න ඔය කරුණු දෙකෙන් තමයි යන්නේ මේ ලෝකේ. රාග බව හදනවා, ද්වේෂ බව හදනවා මොකක් හින්දාද? මෝහ බව හින්දා. මෝහ කියලා කිව්වේ මොකද්ද? මෝහා වෙලා තියෙන හින්දා. මෝහා වුණා කියලා කියන්නේ අවිද්‍යාව මෝහා වෙලා ඉන්නේ. අවිද්‍යාව මෝහට හා වෙලා ඉන්න නිසා පින්වතුනි මේ ගොඩනැගීමේ ක්‍රියාදාමයේ නවත්තන්නේ නැහැ. හැම මොහොතකම යන්නේ මොකද්ද? කොයි වෙලාවෙයි ගොඩනගම් දෝ කියන හැඟීම තමයි ඔය යන්නේ ඔය හැම සිතකම. මොකද තණ්හාව සහ අවිද්‍යාව පොදිබඳන් ඉන්න නිසා. ඕකටනේ සං කියලා කියන්නේ. අවිද්‍යාව තණ්හා දෙකේ එකතුවට සං කියලා කියනවා. සං කියලා කියනවා නිකන් එකතුවට. අවිද්‍යාව තෘෂ්ණා දෙකේ එකතුවට කියනවා සං කියලා. ඔන්න ඔයන් තමයි ඔය සංයෝග කරගත්තට පස්සේ තමයි මොකද වෙන්නේ? සංයෝග වෙන්නේ ඊට පස්සේ. ඕ අරගෙන යෝග කරගත්තට පස්සේ. ඉතින් මෙන්න මෙහෙම ක්‍රමවේදකින් යන්නේ. ඒක නිසා පින්විතනි ඔන්න හොඳට බලන්න. මේ ශරීර අපි ශරීරයක් ගත්තොත් ඔය ශරීරයේ ඇතුලේ දුවනවනේ සිත් දැන් එහෙනම් අද ඔබ මිනිස්සෙක් දැක්කට පස්සේ ඒ මිනිස්සයා ගැන ඔබ දකින්න ඕනේ කොහොමද? දැන් මේ ලෝකේ හොරු ඉන්නවද? හොඳට බලන්න මේ ලෝකේ දැන් ඔබ අතරේ හොරු ඉන්නවද? අරහතුන් වහන්සේලාම ඉන්නවද මෙතන? නැහැ. එහෙනම් හොරු ඉන්නවද? ඔබ අතරේ හොරු ඉන්නවා. නේද? එහෙනම් දැන් කවුරුද දැන් හොරා? කවුද දැන් හොරා? එතකොට දැන් මේ අතරේ තොරු ඉන්න බව ඔබට තේරෙනවනේ නේද? සියුම් හොරු ඉන්නවා මේ අතරේ. පාට හොරකම් කරන්න ගන්නේ නැද්ද? ඈ? ඔය පාරේ යනකොට මල් ගහක් තියෙනවා. ඔබ නැවතිලා අනේ කොච්චර ලස්සන මල් ගහද කියලා අහන්න ගෙදරට තට්ටු කරා මේ. අර ඒ රෝස ගහක් මම එකපාරට දැක්කා. මලක් තියෙනවා. මම තාම බැලුවේ නැහැ ඒක හරියට. දැක්ක විතරයි. මම පොඩ්ඩක් බලන්නද? ඒ මට්ටමින් හරි හොරකම. දැන් ඔය සල්ලි හොරකම් කරන එකට විතරක් හොරා කියන්නේ. ඌ එකනේ ඌ පැය 24ම 24/7 හොරකම් කරනවාද? නෑ ඌත් හොරකම් කරන්නේ දවස් එක වෙලාවක් විතරයි. සමහර කෙනෙක් ඉන්න පුළුවන් සෙරෙප්පු හොරකම් කරනවා. ඌ ඇවිල්ලා පන්සලේ ඉඳන් වණ ටිකක් අහගෙන ඉන්නවා. නෑ වණ ටිකක් අහන වෙලාවෙත් හොරාද? තේරෙන්නේ නෑ නමුත් අහගෙන ඉන්නවා. ඉතින් යන ගමන් හොඳ සම්බන්ධ දෙකක් දාගෙන ඒ දෙක දාගෙන යනවා. එහෙම වෙන්න පුළුවන්. එහෙනම් හොරා කියලා කියන්නේ පින්වතුනි හොරා කියන එක හැදෙන්නේ. දැන් හැදෙන ක්‍රමවේදය ඔබ දන්නවනේ. ඔන්න ඔය ක්‍රමවේදයේදී බලන්න හොරා කියන කෙනා හැදෙන්නේ කොහොමද? නැතුව පින්වතුනි ශරීරයක් හංවඩු ගහන්න බෑ හොරා කියලා. මොන ශරීරයක හංවඩු ගහන්නේ? හොරා කියලා. එහෙනම් දැන් ඔබට තේරෙන්නේ නැද්ද මේ සමාජයේ වැරදි කියලා? සමාජය හදන්නේ මේ යනවා නෙමෙයි. නීති රාමු වෙනස් කරන්න යනවා නෙමෙයි. මේ ඉල්ල මොකද එල්ලුම් ගහ නැති කරන්නවත් ඇති කරන්නවත් කියනවා නෙමෙයි. යථාර්ථය තේරුම් ගන්න. යථාර්ථය තේරුම් ගන්න. එහෙනම් හැමතිස්සෙම බලන්න බින්දුනේ මෙන්න මෙයා හැදින්නේ කොහොමද? මෙන්න මේ ක්‍රමවේදේ හරියට තේරුම් ගත්තා නම්. හැබැයි ওই ක්‍රමවේදේ බලන ගමන්ම තේරෙන්න ඕනේ ওই ක්‍රමවේදේ බලන එක හැදින්නේ කොහොමද කියලා. ඒකත් හොඳට බලන්න ඕනේ. ඔය ක්‍රමවේදයේ බලන් ඉන්න ගමන් දකින්න ඕනේ මේ ක්‍රමවේදයේ අරමුණු කරන කෙනා හැදෙන්නේ කොහොමද කියලා. ඒකත් ඔය ක්‍රමවේදෙන්නේ. ඒකනේ සාස්ත්‍රුන් වහන්සේ කිව්වේ අතීතයේ යම් දුකක් හටගත්තා නම් ඒ දුකට හේතුව ජරා මරණ. ජරා මරණ නිරෝධයි නම් දුක නිරෝධයි. අනාගතයේ යම් දුකක් හටගන්නවා නම් ඒකට හේතුවක් ජරා මරණ. ජරා මරණ නිරෝධයි නම් ඒ දුකත් නිරෝධයි. වර්තමානයේ දුකක් හටගන්නවා නම් ඒකට හේතුවක් ජරා මරණ. ඒක නිරෝධයි නම් ජරා මරණ නිරෝධයි. ඔය පිළිබඳව හිතන හිතත් සංකතයි පටිච්චසමුප්පන්නයි සය ධම්මයි වය ධම්මයි. ඔන්න ඔය විදිහ හිතනවා. එහෙම නැත්තම් මොකද වෙන්නේ අන්තිමට? අතීතයේ මේක අනාගතයේ මේක කියලා මං හිතනවා කියලා හිතා ගන්නවා. මං කියලා මේ සත්වයක් විසින් මේක හිතනවා කියලා හිතා ගන්නවා ඊට පස්සේ. නමුත් ඒක නෙමෙයි ක්‍රමවේදේ. මේ යන්නේ මේ ක්‍රියාදාමයක්. මේ ක්‍රියාදාමය ගැන හොඳට හිතන්න. එහෙනම් පින්වතුනි යමෙක් හොරකමක් කරන වෙලාව ගැන හොඳට හිතන බලන්න. ඔය හොරකමක් කරන වෙලාවට මොනවාම හරි දෙයකින් වෙන අරමුණක් ඇතුල් කරන්න පුළුවන් වුණොත් හොරකම කරයිද? කරන්නද? නිකන් හිතන්නකෝ. ඔන්න හොරා එනවා. හොරා ඇවිල්ලා දැන් දොර අරින්න හදනකොටම පොලිස් සයිරන් එකක් වදිනවා. දැන් මොකද උනේ? වෙන අරමුණක් ආව නේද ටක් ගාලා. පැල්ල දුවනවා. හොරකම කරන්නේ නැහැනේ. එහෙනම් දැන් ඌ හොරාද? තාම නැහැ. තාම හොරකම කළේ නැහැනේ. දැක්කන වෙන ක්‍රම වේද? අරමුණක් ආව නම් ඒ අරමුණ තමයි සියල්ල කරන්නේ. එහෙනම් පින්වතුනි ඕනෙම දරුණු හොරෙක්ව ධර්මයේ පිහිටවන්න බැරිද? ඕනෙම දරුණු කසිප්පුකාරයෙක්ව ධර්මයේ පිහිටවන්න බැරිද? මගේ සාහතුරුන් වහන්සේගේ ධර්මය නම් පුළුවන්. උත්සාහ කරන්නයි ඕනේ. ඒ පුද්ගලයාත් උත්සාහ කරන්නයි ඕනේ. යතිවරයන් වහන්සේලාත් උන්වහන්සේලා දන්න ධර්මයේ දේශනා කරන්නයි ඕනේ. ඒකයි සාස්ත්‍රුන් වහන්සේ කියන්නේ මේ ශාසනය බබලන්නේ. මේ ධර්මයේ ප්‍රචාරය වුණා. මේ ධර්ම විනය විවර වෙන්න ඕනේ. මේ ධර්ම විනය මනාකොට විවර වුණාට පස්සේ මේ ශාසනය බබලනවා. ශාසනය බබලනවා කියන්නේ පින්වතුනි මේ ශාසනයෙන් ගත යුත්ත ගන්නව පිරිස. එහෙනම් ආයෙ අහන්න දෙයක් නැහැ. එහෙනම් මේ ලෝකින කාටවත් පින්වතුනි අදීනන ඔබ කාවත් හංවඩු ගන්න එපා. ඔබ හංවඩු ගහන්නේ ශරීර. පුද්ගලයන්ව හංවඩු ගහන්න පුද්ගලියෝ මේවැ නැහැ. ඔය ගහන්නේ ශරීර. ඕනෙම පුද්ගලයෙක් ඊළඟ තත්ත්වයේදී හොඳ වෙන්න පුළුවන්. ඒකට අදාළ හොඳ දෙයක් ආව නම්. මේකේ වෙන්න ඕනේ තිංගතුනි මේක දිගේ දුවවන්න ඕනේ හොඳට. මම ඔබට දවසක් කිව්ව මේ පේන්ටින් මැෂින් එකක් ගැන. හිතන්න ආයි මතක් කරලා දෙන්න. පේන්ට් කරන මැෂින්. එහෙමත් නැත්නම් තව මම වෙන උදාහරණයක් ගන්න. හිතන්නකෝ ඔය පත්තර ගහන කඩවල ඔය යට පත්තර කන්තෝරු වල තියෙනවා ඕෆ්සෙට් මැෂින් එක කියලා එකක්. ඒකට එක පැත්තකින් තීන්ත දාලා කොළ දැම්මහම ඒ අදාළ තියෙන දේ ඒ පාටින් වැදිලා වැදිලා වැදිලා වැදිලා යනවා. හිතත් ඔය જાතිය. නිල් පාට දැම්මොත් මොකද වෙන්නේ? එළියට එනවා ප්‍රොඩක්ට් එකක්. ඒක මොන පාටයිද? නිල් පාටයි. නිල් පාට දාලා රතු පාට ප්‍රොඩක්ට් එකක් ගන්න පුළුවන්ද මේ ලෝකෙ ඉන්න ඕනෙම జగතෙකට? බෑ. ඊළඟට කොළ පාට දානවා. කොළ පාට දැම්මහම මොකද වෙන්නේ? මෙතනින් කොළ පාට ප්‍රොඩක්ට් එකක් එනවා. මේ මැෂින් එක දුවනවා. හැමතිස්සෙම දුවනවා. ඔය දුවන ගමන් ඔබට ඕනේ නම් ඕකේ තියෙන පාට ටික ඔක්කොම අයින් කරන්න. මැෂින් එක නවත්තලා හරියනවද? නෑ. මැෂින් එක නවත්තන එක නෙමෙයි කරන්න තියෙන්නේ. දැන් මොකද කරන්නේ? මැෂින් එක දුවනවා. ඒ දුවන මැෂින් එකට දානවා භූමි තෙල්. මොනව වෙනුවටද? තීන්ත වෙනුවට. තීන්ත දාපු තැනට භූමි තෙල් දැම්මහම මොකද වෙන්නේ? මැෂින් එක රන් වෙනවා. එකපාරට එහෙම මේ මේ හේදිලා ඒද ඔක්කොම නෑ. මැෂින් එක රන් වෙවි කාලයක් තියෙනකොට මොකද වෙන්නේ? අර පිවිච්ච ඔක්කොම තීන්ත පැල්ලන් ටික සියල්ලම නැත්තටම නැති වෙන්න යනවා. දැන් දාන්න නිකන් කොලයක්. මොකක් පාට වදිනවද? නෑ. අන්න ඒක මේ තමයි කරන්න තියෙන්නේ. දැන් ලෝකෙ ඉන්නකොට මොන පාටද දාන්නේ? නිල්කහ රත සුදු ඉන්ඩිගෝ දම් ආදී වශයෙන් තියෙන දේදුණු වර්ණ දානවා. ලෝකෙ ඉන්නකොට. ඒක නේද මේ වෙලා තියෙන්නේ. අලුත් අලුත් පාටත් ලෝකෙට එනවනේ. අර මං කියුවේ iPhone 7 ධර්ම. නේද? iPhone 7 ධම්ම කියන එක මේ මේට අවාසයකට කලින් මේ අවුරුද්දකට කලින් තිබුණේ නැහැ. දැන් ඒක තියෙනවා. Snapchat මේ අවුරුද්දකට කලින් තිබුණේ නැහැ. දැන් තියෙනවා. හමාර ඔබ දන්නෙත් නැද්ද? මම දන්නේ මේ මේ මේ පන්ති වල දරුවෝ ඉන්නවනේ උන් ඒ දියුණු ලෝකෙත් එක්ක යන දරුවෝනේ. උන් කියනවා අපිට තේරෙන්නේ නැහැ නමුත් එහෙම ඒවා තියෙනවා. එහෙනම් ඒ ධම්ම තිබුණේ නැහැ. එහෙනම් දැන් මේ අලුත් අලුත් ධම්මත් ලෝකෙට එනවා. ඒ ධම්ම එන එන හැරෙට මොකද වෙන්නේ? එක එක જાතියෙන් පත්තරේ අච්චු ගහනවා. එහෙනම් දැන් ඔබ හදන්නේ මේක නවත්තන්නනේ. එහෙනම් ඉතින් දැන් ඔබ මොන පාඩේ දාගන්නවද? ඔබ මොම පාඩ නෙමෙයිනේ දාගන්නවනේ. එහෙනම් ඔබ මොනවද දාගන්නවද? භූමි තෙල් දාන්න. භූමි තෙල් කියන්නේ මොකද්ද? අර පාට හේවත් ආගන්තුක උපක්ලේශයන්ගෙන් කහට ගැන්විච්ච මේ පද්ධතිය සහ මුලින්ම දිය කළා හරින කෙමිකල් එක හේවත් බුද්ධ ධම්ම බුද්ධය කියන මේ භව උදුරන්න මේ භව සහ මුලින්ම නැති කරන්න ඕනේ ධම්ම අරමුණු අන්න ඒක දදා මේක දුවවන්න කෙනෙක් පින්වතුනි ඕක දාලා සතිය දුවනකොට ওই මැෂින් එක සහ මුලින්ම සුද්ධ වෙනවා ඊට පස්සේ ආයි පාට නැහැ ඊට පස්සේ බොහොම පිරිසුදු කොළ තමයි ඔහෙන් එළියට එන්නේ ඔය ඔය විදිහට කොළ එළියට ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා එක දවසක් එනවා මක් වෙනද කොළ ඉවර වෙන ආන් ඒ කොළ ඉවර වෙච්ච දාට මොකද වෙන්නේ මැෂින් එක ඉවරයි පින්නොම් පැවෙද්ද කොළ ඉවර වෙච්ච දාට මැෂින් එක ඉවරයි ආයෙ එතනින් එහාට මේ මැෂින් එකෙන් ගතියුත්තක් නැහැ මොකද කොළ ඉවරයිනේ දැන් මොකද වෙලා තියෙන්නේ කොළ කියලා කියන්නේ සිවිඳන ඔබගේ ආයුෂය නැත්නම් මේ පැවැත්ම එතකොට එහෙනම් මේ පැවැත්ම යනවා දැන් දැන් යන්නේ නිල් පාටින් යනවා ඒ කිව්වේ ඒක රාග භවකින් යනවා නැත්නම් දේශ භවකින් යනවා මෝහ භවකින් යනවා මේ එක එක උදාහරණ අරන් කියන්නේ සිවිඳන ඔබට එක උදාහරණකින් හරි ඔක ක්ලික් වෙන්න හැබැයි අවබෝධ කරගන්න ධර්ම ඥානයේ උදෙසා කිසිවෙකු නොපැමිණේවා. එක බණපදයක් කියාගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මම අට අවබෝධයි. අන්න එතනයි ඉන්නෝනේ. බණපද වැඩක් නැහැ. අවබෝධයයි වැඩක් තියෙන්නේ. බණපද ඕන වෙන්නේ ඔබ යම් දවසක මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන පරම උත්මේ බවට පත් වුණා. ආන්න ඒ தත්ත්වයට පත් වුණාට පස්සේ ඔබට බණපද ඕනේ. එතකන් ඔබට උනේ අවබෝධය. ඒක නිසා පින්වදිනේ මගේ නම් ප්‍රාර්ථනාව මේ අපි කතා කරන බණ ධර්ම ඥානයේ උදෙසා ඉන්න කිසිවෙකුට අවශ්‍ය නැහැ කියන එක. ඒක නිසා ඒ අය බණ අහන්න අවශ්‍ය නැහැ. ඒ අයට අහන්න බණ වෙනම තියෙනවා. පන්ති ආකාරයෙන් මේ මේ ධර්ම පාඩේ මෙන්න මේක, මේකේ තේරුම මෙන්න මේක ආදී වශයෙන් ත්‍රිපිටකයේ එකින් එක විග්‍රහ කරන අවස්ථාවල් ඕනේ තරම් තියෙනවා. ත්‍රිපිටක පන්ති. ඒලා අභිධර්ම පන්ති. දැන් ඒවට ඒව ගරහනවාද අපි නෑ. ඒව පරම ශ්‍රේෂ්ඨ දේවල්. ඒව හැමම තියෙන්න ඕනේ. කවුරුහරි ධර්මයේ හරි ඉගෙන ගන්නවානේ. ඒ ධර්මයේ ඉගෙන ගත්තට පස්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මම නිවන් දකින්න ඕනේ දැන් කියලා. එංගොතනි මේ ශාසනය පිරිහෙන්න කටයුතු කරන පුද්ගලයන්ටත් අපි තුල තියෙන නිවන් දකිත්වා කියන ප්‍රාර්ථනය නා. මේ ධර්මයේ දේශනා කරන උත්මය ගැන මොන කතාවද? ඒකයි මම කියන්නේ ඔය පු탁 ජනයන්ට සමහර වෙලාවට හිතෙනවා අපි පිරිසට බයිනවා කියලා. මම කතා කරන වේගෙතේම හිතනවා මේ කේන්ති ගිහිල්ලා කතා කරන්න කියලා. කේන්ති කියන්නේ මොකද්ද කියනවත් දන්නේ නැහැ. ඒක පු탁 ජන හැඟීමක්. එහෙම එකක් නැහැ. ගෞරවයක් නැතුව කතා කරනවද කාට හරි? එහෙම එකක් නෑ. දහම් සමාධියට සම්බඳුනාට පස්සේ පින්වතුනි මේ එන වේගෙට මම කතා කරනවා. මම හැමදාම කියන්නේ ඒකයි. මගේ මේ මේ සාමාන්‍ය ජීවිතේ කතා කරනකොට එහෙම මම මෙහෙම කතා කරන්නේ නෑ. ඉතින් මේ මාව ආශ්‍රය කරන පිණිස ඉන්නවනේ. එහෙම කතා කරොත් එම් පිස්සෙක් කියලා හිතයි. නා මොකද කියන අනේ යන්නේ නේ. ඈ? නේ පිස්සෙක් කියලා හිතයි නේ එහෙමනම්. එහෙම එකක් වෙන්නේ නෑ. සාතුරුන් වහන්සේගේ දේශනාව කරන වෙලාවට පින්වතුනි එන කාරණා ඔබට කතා කරන්නේ. ඒකයි වෙන්නේ යතිවරයන් වහන්සේලාට දොස් නගනව නෙමෙයි. උන්වහන්සේලා උන්වහන්සේලාගේ කටයුතු ඒ විදිහට කරගනියි. සමහර කෙනෙක් නිවන් දකී සමහර කෙනෙක් ඊළඟත් වෙවේ නිවන් දකී. සමහර කෙනෙක් අවීතිමහ නරකාදියට ගිහිල්ලා ආයේ එයි ඇවිල්ලා නිවන් දකී. දැන් දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ කවුද? ආනන්ද හාමුදුරුවෝ දේවදත්ත හාමුදුරුවන්ට දොස් නගන්න යනකොට සාස්ත්‍රුන් වහන්සේ කිව්වා ආ ආනන්ද දේවදත්තයන්ට දොස් කියන්න එපා. වැරදි ආශ්‍රයක් නිසා වැරදි පිරිසක් ඇසුරු කරපු නිසා අද මට විරුද්ධ වෙලා කටයුතු කරලා ඉවර වෙලා අවීති මහා නරකාදී යන්න ගියාද මහා මේ මේ මේ මේ කවදා හරි දවසක පසේ බුදුරෙක් කියලා නිවන් දකින උත්තමෙක් ඔය නේද දොස් කියන්න එපා. අනිත් එක ආනන්ද ඔබ බලන්න දේවදත්ත නිසා ඔබ ඉන්නේ කොහෙද කියලා ඔබට බලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ කර්තව්‍යයන් තියෙනවා වින්නතනේ. හැමතිස්සෙම දකින්න තමන්ට යම්කිසි දෝෂයක් නැගෙන කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ආන්නේ දෝෂේ නගන කෙනාගේ දෝෂේ නගන වෙලාවේ ස්වභාවයයි දකින්න ඕනේ. එහෙනම් කවදාකවත් තියෙන්නේ ඔබට තරහ වෙන්න බෑ කාත් එක්කවත්. ඇයි ඒ? දෝෂේ නගන කෙනා ඉන්නේ තප්පරයකින් කෝටියෙන් පංගුවකද විතරයි. එතනින් එහාට ඒක නෑ ආයි. ඊළඟට එන්නේ ඔල් කියපු කෙනා. බා කියපු කෙනා ඔල් කියපු කෙනා දැන් ඉන්නේ. එහෙනම් ඔල් කියපු කෙනාට බැලලා හරියන්නේ නෑනේ. බා කියපු කෙනාට මේ ඒකත් අරගෙන. අන්න එහෙම ක්‍රමයක් මෙතන තියෙන්නේ. ඒකයි මම කිව්වේ පිටින් තමන්ගේ අම්මව හරි දූෂණය කරලා හත් කඩකට පළල මරපු කෙක් හිටියත් එච්චර ඒසා මහා දරුණු වැඩක් කරපු කෙනෙක් හිටියත් ඒකට නම් ප්‍රාර්ථනා කරන්න එපා අවීති මහා නරකාදියට යන්න කියලා. ඒකට නම් ප්‍රාර්ථනා කරන්න එපා තිරිසන් යෝනියට යන්න කියලා. ඒකට නම් ප්‍රාර්ථනා කරන්න එපා පින්වතුනි මේ ප්‍රේතනිකායන්ගේ අසුරුනිකායන්ගේ ළඟින්න කියලා. පින්වතුනි ඒව මහා දරුණු ගති තියෙන තැන් මොන වරදකටවත් ඒවට නම් යන්න එපා. මං එපා කිව්වට ඔය එපා කිව්වට නොයා තියෙන්නේ නැහැ. නමුත් මම කියන්නේ විදිහට ඒවැ ගති හරියට දැනගන්න. මේ ලෝකෙ මොනම වරදක් කරපු එකෙක්වත් ඒවට යන්න සුදුසු නැහැ. ඒව මහ දරුණු ගති තියෙන තැන්. දැන් මෙහෙම හිතන්න. ඔබගේ ළඟම ඉන්න ඥාතිවරයෙක්ව කෑලි වලට කපලා මරලා තියෙන මිනිහෙක්. අවුරුදු 5කට විතර පස්සේ ඔබට මේ මිනිහව හම්බුනොත් ඔබ මේ මිනිහට අනුමතරමේ ගහන්නවත් යයිද? හැබැයි ඒ උණුසුම යහුනොත් එහෙම මොකද වෙන්නේ? ඒ උණුසුමේම අහුනොත් එහෙම තරුණ දරුවෙකුට එහෙම මහ විනාශයක් කරයි. නමුත් අවුරුදු 5කට විතර ගියාට පස්සේ ආවර්ජණයකින් ගන්නව තමයි. නමුත් අර ස්වභාවය එන්නේ නැහැ නැගිලා. ඉතින් ওই විදිහට කරනවා නම් හිතන අවුරුදු 5කට ඕක කරන්න එපා. ඇයි ඒ වෙලාවේ කරලා ආයි අවුරුදු 5කින් කරන්නේ නැත්තේ? ඒ වෙලාවේ නම් සාප කරන්නේ කොහොමද? අවීති මහා නරකාදී මේ යන්න ඕනේ. මේකන හෙන හත ගහන්න ඕනේ. එකක් නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ. හතක් හෙන හත ගහලා මැරෙන්න ඕනේ. හෙන හත ගහන්න කියලා කියන්නේ පින්වදින මේ ස්වභාවික හෙන නෙමෙයි. හෙන හත ගහලා මැරෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒක ස්වභාවිකව හෙන හත ගහන්නත් පුළුවන්. ඒ හෙන හත ගහනවා කියලා හෙන හත කියලා මන්ත්‍රයක් තියෙනවා. ඒක හැදිලා තියෙන්නේ ගමකට වින කරන මුළු ගමටම විනයක් වෙච්ච එකෙකුට විනාශ කරන්න. ඒ හෙන හත කියන මන්ත්‍රයේ මතුරන ක්‍රමයක් තියෙනවා. ඒක නැතුනවා නම් හෙන ගැහිලා මැරිලා යනවා. සමහර වෙලාවට පරපුරක් මැරෙන්න පුළුවන් ඒකට. එන්නේ ඒක තමයි ඔය සමාජගත වෙලා තියෙනවද? ඕකට හෙන හත ගන්න ඔය කරපු වැඩේට කියලා. හෙන හත නම් ප්‍රාර්ථනා කළත් කමන්නේ. මොකද්ද ප්‍රාර්ථනා කරන්න එපා? සතර අපාය නම් ප්‍රාර්ථනා කරන්න එපා. ඒකෙන් මං කිව්ව අර්ග ප්‍රාර්ථනා කරන්න කියලා නෙවෙයි. පින්වතුනි මේ ලෝකේ ඉන්න කිසිම සත්වෙක් සතර අපාය යන්න හොඳ නැහැ. අන්න ඒක නිසා පිංගතුනි මොන තරම් අදන්තේට්ටම් කළා. අද මට තිත්ත කුණුහරපෙන් බයිනයි නැතුවද? තිත්ත ගුණහරපෙන් බයින අය ඇති. ඇයි පින්වතුනි ඉතින් Tamanට ගැළපෙන්නේ නැති දෙයක් කිව්වොත් මොකද වෙන්නේ? ගැටෙනවා. හික්මිලා නැත්තම් මොකද වෙන්නේ? වචන පාවිච්චි කරනවා. තවත් හික්මිලා නැත්තම් අතපයත් පාවිච්චි කරනවා. කී දහහක් බයිනවද? කී දහහක් හොඳ කියනවද? ඒක තමයි විදිය. නිවන් දකින්න ඕනේ මේකට අනුගත වෙච්ච උත්තම පිරිසක් ඉන්නවා නම් ඒ අයදී හොඳ කියනවා ඇති. අපි අපිට නිවන් දකින්න පුළුවන් අපි වගේම නිවන් දකින්න යන තවත් එක මිනිස්සෙක්ගේ ඈ එහෙම ගම් වේදයක් ඇති. තව කෙනෙකුට පුළුවන් අර විදිහට ඕනනම් දොස් නගන්න. වයින් ගහන්න. අපේ යතිවරයන් වහන්සේලා කී නමක් වහ කාලම වුණා. වහ කාල කිව්වේයි වහ දීලා. ඇයි එහෙම වෙන්නේ? හික්මිච්ච නැති හිත් පරම්පරාව. හික්මිත නැති හිත් පරම්පරාවකට ඒ මොහොතේදී ආපු දරුණු තීරණයක් නිසා තව උත්තමයෙකුට යමක් කරන්න පුළුවන්. ඉතින් ඒක විදිය. හැබැයි පින්වතුනි ඒකෙක් කළා කියලා. ඒ වහදීලා අපි හිතමු යතිවරයන් වහන්සේ නමකට වහදීලා අපවත් කරනවා. ඒ අපවත් කරපු පුද්ගලයාට ආයේ ඒ පුද්ගලයාට ගහලා හරියනවද? ඉතින් ඒ පුද්ගල මේ ශරීරෙටනේ තලන්නේ අල්ලගෙන වහදීලා මැරුව එකෙක් නේ. ඒකගේ પરම්පරාවනේ මේ දැන් තියෙන්නේ. ඉතින් තලල හරියනවද? එහෙනම් මොකද්ද කරන්න ඕනේ? දැන් අපි ලංකාවට ගියාට පස්සේ හිරගෙදර ධර්මදේශනාවක් කරන්න තියෙනවා. ඔන්න උත්සාහ කරන්නේ හිංගුදිනේ මේ හිරගෙදර ගිහලා ওই හිරගෙදර දැන් කොටු කරලා තියෙන්නේ මොකද්ද? කය. කය කොටු කරලා තියෙන්නේ. පුළුවන් නම් උත්සාහ කරන්න ඕනේ හිංගුදිනේ අර මැෂින් එක සූද්ධ කරවන්න. අර මැෂින් එකේ ගන්න සැරේට වැඳිච්ච කොළ කළු නිල් ඔක්කොම තියෙන්නේ. ඒ නිසා හරි දරුණුයි අය. ඒ දරුණු බවට පත් වෙලා තමයි යමක් කළේ. සමහර මේ දුව දූෂණය කරන්න ආපේකාව මරණ මැරුව වෙන්න පුළුවන්. ඉතින් නීතියට අනුව මොකද්ද කරන්න ඕනේ? අල්ලල හිරේ දානවා. සමහරට මුකුත් නොකරපු කෙනෙක් හිරේ ඉන්න පුළුවන්. කොහොම හරි පින්වදිනේ ඔතන වෙන්න අවශ්‍යතාවය මොකද්ද? මේ මැෂින් එක මේ ප්‍රින්ටින් මැෂින් එක සුද්ධ කරවන්න ඕනේ. ඒ සුද්ධ කරවන්න නම් පින්වතුනි ඒ මැෂින් එක හරහා භූමි තෙල් ලැබවන්න ඕනේ. අපිට ගිහිල්ලා සුද්ධ කරන්න බෑ. අපිට භූමි තෙල් සප්ලයි එක විතරයි දෙන්න පුළුවන්. භූමි තෙල් හිඳෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් අර කුටීරයට භූමි තෙල් දාන්න ඕනේ. ඒ භූමි තෙල් දාන වාරයක් ගන්න මොකද වෙන්නේ? මැෂින් එක සුද්ධ වෙනවා. එක දවසක් තියෙනවා හිරේ ඉන්න කෙනෙක් උනත් පින්වතුනි. හිරේ ඇතුළේදී අරහත් වෙන්නපත් වෙන්න බැරි නෑ මේ ධර්මයේ. මේ සාත්‍රුන් වහන්සේගේ ධර්මය. කොයි මොහොතේ කාට මේකෙන් පිහිටක් ලැබෙද කියලා දන්නේ නැහැ. ඒක නිසා කවදාකවත් කිසිම කෙනෙක් හිතන්න හොඳ නැහැ නිවන නැහැ කියලා හැම. නිවන් දකින උත්තමයෝ ඉන්නවා. ඒ උත්තමයෝ නිවන් දකිනවා, වෙර වීරිය වඩනවා. එහෙම කළ නිවන් දකින උත්තම පිරිස ඕනේ තරම් ඉන්නවා. ගිහි අඳු මෙදී නිවන් දැකලා පිරිනුවම් පාන උත්තමයෝ ඉන්නවා. මේක මේ නිවන නැති එකක් නෙමෙයි. කවුරුත් එහෙම කියන්න හොඳ නැහැ නිවන නැහැ කියලා. ඒ වරේ අර කිව්වා වගේ අවිතිමහ නරකාදී යන වැඩ. යන වැඩ. හැබැයි අපි ප්‍රාර්ථනා කරනවද? නැහැ. නැ කිසිම අවස්ථාවක මොනම ආකාරයකින් කවුරු කටයුතු කළා. ඒ පිරිස ගැන ద్వේෂයක් හටගන්න එපා. ద్వේෂයක් හටගත්ත කියන්නේ ඔබ ශාස්ත්‍රු ද්‍රෝහියෙක් වෙනවා. ඔබ කැමතිද ශාස්ත්‍රුන් වහන්සේට ද්‍රෝහි වෙන්න? අබමල් රේණුවකින්වත් හිතන්න එපා. ශාස්ත්‍රුන් වහන්සේට ද්‍රෝහියෙක් වෙන්න එපා කවදාකවත්. ඔබට මතකයිනේ උන්වහන්සේට වෙච්ච වැඩ නේද? ගණිකාවක් මල්ලා මේ පොළොයට වල්ලා දාලා තිබුණේ. ඊට පස්සේ මොකද උනේ? මිනිස්සු ගල් මුල් වලින් උන් ගහන්න නැති. නිකන් කට වචන විතරක් නෙමෙයි. ආරාමෙට ගල් මුල් වලින් උත් ගහන්න නැති. නමුත් පස්සේ මොකද උනේ? අනිත් අයට අවබෝධ වුණා මොකද්ද මෙතන වෙන්නේ කියලා. අන්න ඒක අවබෝධ වුණාට පස්සේ උන්වහන්සේට වැඳ වැටලා සමාව ගත්තා. හැබැයි උන්වහන්සේ වෙනකොට තරහ වෙලා හැමිටියද කාත් එක්ක හරි. නෑ. ඇයි? උන්වහන්සේ 100%ක් දන්න දෙයක් තියෙනවා. මොකද්ද? මෙතන මට ගල් ගහන එකෙක් නෑ. මෙතන තියෙන්නේ මොකද්ද? මේ අතක් උස්සලා ගලක් ගහනවා කියලා කියන්නේ මොකද්ද? සංඛාර ප්‍රකෝටි ගානක් වඩලා. ඒ වට ಜಾති ප්‍රකෝටි ගානක් හදන ගමන් තමයි මේ අත මේම ඉස්සෙන්නේ. මේ අත හැදින මේ අතක් ඉස්සෙන හැටි ඒ ඔක්කොම අපි කතා කරලා තියෙනවා. මේ දේශනාව හොඳට අහන්න. මම ඔබට කිව්වා YouTube එකේ තියෙනවා වෛද්‍යවරයෙක් මේ ඇඟ කපලා ජර්මන් වෛද්‍යවරයෙක් මේ ඇඟ සම්පූර්ණයෙන්ම කපලා ඒකේ තියෙන මේ මේ මේ මේ නහරවැල් ඔක්කොම දුවන විදිය මේ මේක මෙහෙම අදිනකොට මේක මෙහෙම ඉස්සෙන හැටි මෙතනින් මේක ඇදිලා යන හැටි ඒ ඔක්කොම පෙන්නනවා. ඒ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න අයට පෙන්නන එකක් ඒක. ඔබ බලන්න ඕන. අන්න එතකොට තේරෙයි මේකෙන් ශක්තිය නිපද වෙලා මේවා මේ වෙන හැටි. එහෙනම් ගලක් අරගෙන මේ ගලක් අතට ගන්නවා සහ මේක උස්සනවා උස්සලා මේ උස්සන්නේ මේ අඟලෙන් අඟල නෙමෙයි. මිලිමීටරයකනොත් තව අඩුවට ගිහිල්ලා. නිකන් හරිනේ ෆෙම්ටෝමීටර එකක් වගේ. 10 බල -10ක් වගේ. ඒ තරම් අඩු ප්‍රමාණයක් තමයි එක වෙලාවකට එක සංකාරකකින් හැදෙන ඒ විඤ්ඤාණ පද්ධතියෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඕම වෙලා තමයි මේ ගල අරගෙන මෙහෙම ගල මෙහෙම වීසි කරන්නේ. ඔන්න ඔය කටයුත්ත කරන්නේ. ඉතින් ඔය ප්‍රමාණයක් ගිහිල්ලා සාතුරු උන්වහන්සේලා ඒක දන්නවා. ඒක නිසා උන්වහන්සේලා කාත් එක්කද තරහ වෙන්නේ. එහෙනම් පිළිදෙන්නේ ඔය ක්‍රම වේදෙන අනුගත වෙච්ච කෙනෙක් අටලෝ දහමේ කම්පා වෙන්නේ නැහැ කියන එක මේ අරුව පුදුම දෙයක්ද? අනිත්‍යතාවයේ 100% තේරුම් ගත්ත කෙනෙක් අටලෝ දහමේ කම්පා වෙයිද? මොනවට කම්පා වෙන්නේද? මොන බලාපොරොත්තුවකින් ඉන්නේ? අටලෝ දහමේ කම්පා වෙන්නේ බලාපොරොත්තු තියෙන කෙනා නෙමෙයිද? යම් බලාපොරොත්තුවක් හටගත්තා නම් ඒ කෙනා ඒ කාන්තෙම කම්පා වෙනවා. හැබැයි උත්තමෙක් ඉන්නවා කිසිම බලාපොරොත්තුවක් නැහැ අඳුම සර මේ ජීවිත බලාපොරොත්තුවත් උන්වහන්සේට නැහැ. එහෙනම් ජීවිත බලාපොරොත්තුවත් උන්වහන්සේට නැත්නම් පින්වතුනි ආන් ඒ උත්තමයා කවදාක්වත් කම්පා වෙනවා කියන තැනට යන්නේ නැහැ. එහෙම වෙන්න හේතු නැහැ. ඉතින් ඒකයි තියෙන්නේ. එහෙමනම් දැන් ඔබ හොඳාකාරව හිතන්න මේ ආරාම වැඩ පිළිවෙල වෙනවා. ඒ වට පණ පුදන්නත් 30 ඉන්නවා. ඒ හැම කෙනෙක්ම ආමියකේ ඉහළ නිලධාරීන්ගේ පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ ආණ්ඩු කරගෙන යන රට රාජ්‍ය පාලනය කරන ඉහළම තැන්වල ඉන්න පිරිස්ගේ ආශිර්වාද මේවට තියෙනවා. ආරක්ෂාව මේවට තියෙනවා. නමුත් අපි පින්වතුනි කිසිවෙකු මර්ධනය කරන්න ඒව මුකුත් යන්නේ නැහැ. ශාස්ත්‍ර උන්වහන්සේගේ ක්‍රමවේදය මොකද්ද? ඉවසගෙන ඉන්නවා. ඉවසගෙන තමන්ගේ වැඩේ කරනවා. වහිනකොට මොකද්ද කරන්නේ? අඬනවද? නෑ. කුඩයක් ඉහිලගෙන යනවා. යන පාරේ කටු තියෙනවා නම් මොකද්ද කරන්නේ? සබතු දෙකක් දාගෙන යනවා. කටු දැම්මේ කවුද කියලා බැන බැන ගහන්න යනවද? එහෙම ඒව නෑ. ඉතින් ඒක තමයි ක්‍රමවේදය. ඒක නිසා පින්වතුනි ඉවසීම කියන එක තියාගෙන අපි කටයුතු කරගෙන යනවා. මේක ඒ දවස් වෙනකොට කටයුතු සිද්ධ වෙයි කියන්නේ. මම ඔබට කිව්වනේ නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරන්න සාසන මාමක දෙවරු ඉන්නවා අදිස්ථාන කරපු මේ සාසනය පවතින තාක්කල් මේ සාසනය ආරක්ෂා කරනවා කියලා. ඉතින් ඒ උත්තම පිරිස්ගේ පිහිට ආරක්ෂාව ලැබේ ඒවට. එතන ඒව කරන මහත්තුරුන්ට කරදරයක් නැතුව ඒව කරගෙන යන්න වැඩ පිළිවෙල හැදේ. සියලු දෙනාගෙන් සම්පූර්ණයි. මේ අපේ මහත්තුරු හැම එකක්ම එක එක අකුරට නෑර බල ඒ කටයුතු කරනවා. ආරාම පූජාවට අවශ්‍ය සියලු දේවල් සම්පාදනය වෙනවා. අපේ උත්තම භික්ෂුන් වහන්සේලා පැදී පැහැදී ඉන්නවා. ඒ අයට අවවාද අනුශාසනා කළා. ඒ අය මේ උතුම් වූ බුද්ධ චීවරය ඇඟදවට ගන්න අවස්ථාව වරන් දෙන්නේ. ඉතින් හැම දෙයක්ම කරන්න සියල්ල සූදානම් කරලා තියෙනවා. තවත් 30 ඉල්ලීම් කරනවා කයිදේ? දැන් මේවා මේ මුද්‍රිත මාධ්‍ය හරහා මේ ඊළඟ සතියකදී මේ සම්පූර්ණයෙන්ම යනවා. එතකොට එහෙම ලේසි වෙන්නේ නැහැ ඔය CD එහෙම මේ ඒ පූජා කරන්න. මේ ඔබගේ ඔබ මේ හරි හම්බ කරගන්න ධනියෙන් තමයි මේ හැම එකක්ම කරන්නේ. අපිත් හරි හම්බ කරන හැම සතයක්ම සාසනෙට තමයි. හැම සතයක්. ඒ හැම දෙයක්ම සාසනෙට දීලා අපිට මොනව හරි ඉඩම් කඩමක් තියෙනවනේ. ඒවත් සියල්ල සාසනයට. ඇයි ඒ? ණයගේ වන්න සාතුරුන් වහන්සේගේ. සාතුරුන් වහන්සේ මන්න දීපු දායාදයක් තියෙනවනේ. ඒ දායාදේ ණයගේ වන්න නම් මම මොකද කරන්නේ? ණයගේ වන්න නම් කරන්න බෑ. අංගු මාත්‍රයක් ගෙවා ගන්න පුළුවන්. ඒ තමයි උන්වහන්සේගේ ධර්මයේ ඔබට දෙන්නේ ඒක. ඒක නිසා තමයි පින්වතුනි මේ වගේ අර්ථවේ කරන්නේ. කෙනෙකුට ඔය ඉතින් කතා කියනයි මම ඔබට හිව මතක ඇති මේ දෙක වතාවක මම ලංකාද්වීපෙට ගිහිල්ලා ධර්ම දේශනා කරද්දි පිරිසක් කියනවලු මේවා මේ ද්වේෂය නගන්න නෙමෙයි මේ මිනිස්යාගේ ස්වභාවය ගැන අවබෝධ කරගන්න. කියනවලු ඔය ඉංගලන්තේ ඉඳලා මෙහෙ ඇවිල්ලා මේ බණ කියලා ෆොටෝ ගහලා ඕක කියලා රජිනට පෙන්වුවාම එහේ PR එක ගන්න තමයි ඔය හදන්නේ. මම කොච්චර දියුණුද කියලා. එතකොට එහෙ ගිහිල්ලා ඔය ෆොටෝ ගහලා ඉවර වෙලා මේ රජිනට පෙන්වුවාම මොකද මම බකින්හැම් පැලස් එකට ගිහිල්ලා මේ පුළුවන් නේ රජිනව මුණ ගැහෙන්න අපිමන්ට් එකක් දාලා. ඉතින් රජිනට පෙන්වුවාම හම් වෙනවලු PR එක. ඒක නිසාලු එහෙම කරන්නේ. දැන් හිතලා බලන්න පින්වදින ඉතින් දැන් මම දැන් දැන් ඒ ඒ ඒ පිරිසට අනුකම්පාව නෙමෙයිද හිතෙන්නේ පවුනේ පින්වදින ඒ පිරිස ඇයි ඒ පිරිසට උදව් කරන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද දැන් ඉතින් ඒ කියපු පිරිසෙන් දැන් කී දෙනෙක් බනහනවද අන්න ඒකයි මම කියන්නේ එහෙනම් එදා මර්ධනය කළා නම් එහෙම මොකද වෙන්නේ මේ හිතලා බලන්න කවුරු කියනවා ආරල් දාපන් හිරේ දාපන් හොගුම් දෙවියන්ට කිව්වා නම් එහෙම උඹලා ඔහොමද සාසනය ලකින්න ඇවිල්ලා එන හත ගහපල්ලා කියන එහෙම මොන තරම් අසාධාරණද බලන්න මම ඒකයි කියන්නේ පින්වතුනි එහෙනම් ඔය අද පටන් මේකේ යථාර්ථය දැකගත්ත ඔබට කිසිම කෙනෙක් එක්ක තරහක් ඇති වෙන්න විදිහක් නැහැ මේක හොඳට මෙනෙහි කරන්න මේ වෙන සිදුවීම් මාලාව කොහොමද මේක වෙන්නේ කියන එක ඔන්නෝක හරියාකාරව දැනගත්තට පස්සේ ආයි කාත් එක්කවත් තරහක් ඇති කරගන්න හේතුවක් නැහැ වෙනස් කරන්න දෙයක් තියෙනවා මොකද්ද? භූමිතල ටිකක් ඉහින්න. අද අපි වැඩි හරියක් කරන්නේ මොකද්ද? රතු පාටින් වදිනකොට හොඳ කොළ පාට තලියක් ගන්නව අරකට. ගැව්වම මොකද වෙන්නේ? රතු පාටයි කොළ පාටයි මිශ්‍ර වෙලා හැදුන මොකද්ද? කළු පාටක් හැදිලා දැන් අමුතු කළු පාටක් හැදිලා දැන් යන්නේ ඔක්කොම. ඉඟුරු දීලා මිරිස් ගත්තා කියන්නේ ඔන්න ඔක්කොට. දැන් මොකද උනේ? මෙත් වෙලා රතු පාට විතරයි ආවේ. ඒ ඔබත් දැන් ගැහුවනේ තලියක්. දැන් ඒකත් එක එකතු වෙලා දැන් මොකක්ද වෙන්නේ? දැන් ඉන්නේ කළු පාටක්. ඉතින් සුද්ධ කරගන්නවා හැරෙන්නේ. සුද්ධ කරගන්නවා වෙනුවට කරගත්තේ මොකද්ද? තව වැඩි කරගත්ත එක. ඒක නිසා පින්වතුනි යම් අරමුණක් නැගිලා මේ හැදෙන ජාතිකයක ඉන්නවනම් ඕන් ඔය ජාතිකයව මර්ධනය කරන්න තියෙන එකම ක්‍රමය තමයි මොකද්ද? භූමි තෙල් ගහන එක. ඒ කිවි ධර්මයේ පුණුවන් තරම් ධර්මයේ දෙන්න ධර්මයේ දෙන්න ධර්මයේ දෙන්න ලෝක සත්‍යයට ධර්මයේ දෙන්න පුළුවන් තරම් CD එකක් ගහලා දෙන්න link එකක් යවන්න මේ මගේ මේ බණ කියලා එකක් මෙතන නැහෙනේ මම ඔබට හැමදාම කියලා තියෙනවා මගේ ගෝලියෝ කවුද ඉන්නේ මෙහි දැන් ඉස්සරහට අපි පැවිදි වුණාට පස්සේ මගේ ගෝලියෝ අත උස්සන්න කිව්වොත් ඉන්නේ කවුරුත් නැහැ මගේ ගෝලියෝ කොහෙද ඉන්නේ ඔක්කොම ඉන්නේ කාගේ ගෝලියෝද සාස්ත්‍රුන් වහන්සේගේ ගෝලියෝ ඊට පස්සේ සාස්ත්‍රුන් වහන්සේගේ දරුවෝ අරහතුන් වහන්සේලා සාස්ත්‍රුන් වහන්සේගේ දරුවෝ පීතෘන් වහන්සේ වශයෙන් බුදු පියාණන් වහන්සේ වශයෙන් හඳුන්වා ගන්න පුළුවන් ඊට පස්සේ සාස්ත්‍රුන් වහන්සේව. එතකන් අපිට සාස්ත්‍රු විතරයි උන්වහන්සේ. තාම පුතා කියලා දැන්ට යන්න බෑ අපිට. ඇයි? තාම කෙලස් තියෙනවා. කෙලස් තියෙන අයට උන්වහන්සේගේ පුතා වෙන්න බෑ. සාස්ත්‍රු ගෝලියෝ. අපි හැමෝම ගෝලියෝ. එන ඔබ එතනට යන්නේ ගෝලියෝ වෙලා. එතකොට දැන් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ පැවිදි වෙන්න යන පිරිසට. මේ පින්වතුනි අමුතු જાතියක් හදන්න හදනව නෙමෙයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අමුතු જાතියක් හදන්න හදනවා නේතන කියලා. නැහැ. මේ හරි ක්‍රමවේද කියන්නේ. මෙතන ඉන්න මහ ධන කුහේරයෝ ඉන්නවා සල් මේ යනවා පැවිද්දට. මේ දොස්තරලා ඉංජිනේරයෝ ඉන්නවා පැවිද්දට යනවා. ඇයි යන්නේ? නිවන් දකින්න නේද? එහෙනම් ගිය වෙලාව ඉඳලා මොකක්ද කරන්න ඕනේ? නිවන් දකින්න නේද ඕනේ? ඒ උදසා වීරය වඩන්න නේද ඕනේ? එහෙනම් දැන් නිදාගන්න එකේ මම මෙට්ටේද පැදුරේද ඇඳේද නිදාගන්න කියන එක ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් අහන්න ඕනේ කද්ද ඔය? මම මෙට්ටේද පැදුරේද ඇඳේද නිදාගන්න කියන එක. මම එක වේලද දෙ වේලද තුන් වේලද පහ වේලද දහ වේලද කන්නේ කියලා. ඕකයි අහන්න දෙයක්ද? ඕයි හොයන්න දෙයක්ද? මම ඔබට කිව්වනේ වීරවඩපු උත්තමයෝ ගැන. හොරා ඇවිදින්නලා නැත්නම් අර මිනී මරුව ඇවිදින්නලා මුව දැන් මරනවා අපිට ඕඩේක හම්බෙලා තියෙනේ මුව මරන්න. හාමුදුරුවන්ට කිව්වා. හාමුදුරුව මොකද කිව්වේ? අනේ මාව මරන්න එපා මට එක දවසක් ඉන්න දෙන්න තාම. මම පැනලා ගියත් එහෙම අපි එනකොට. පැනලා යන්නේ නැහැ මම පැනලා යන්නේ නැති වෙන කරගෙන අර ගල අරන් දෙන්න මට. ගත්තා ගල අරගෙන කකුල් දනිස් දෙකම චොප්ප කරගත්තා. දැන් මට ඇවිදින්න බෑනේ. දැන් මන් නිවන් දකින්නවා. මට ඇවිදින්න බෑ දැන්. උඹලා හෙට ඇවිල්ලා මාව මරපල්ලා. අන්න ඒ වීරිය තියෙන උත්තමිය වෙන්න ඕනේ හැම කෙනෙක්. ඒ වීරිය නැති උත්තමයන් නිවන් දකින්න බෑ. ඒ වීරිය වඩා ගන්න ඕනේ. ඒක නිසා පින්වතුනි ඕ එන ඕන එක ගහක් යට ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ගලක් යට ඉන්න පුළුවන් වෙන්න ඕනේ. වීරිය වඩන්න හොඳට හම් වුණොත් හොඳට ඉන්න පුළුවන්. සීවලී මහරහතන් වහන්සේට දානේ වැරදුනේ නැහැ ඒක බින්දුවක් අක්කා. නමුත් එක හාමුදුර කෙනෙක් හිටියා. ඒ හාමුදුරන්ට දානයක් හම්බුන්නේ නැහැ කවදක්වත්. මහාන වෙන්න කලිනුත් සාරිපුත්‍රයන් වහන්සේ තමයි මහාන කරගත්තේ. නැත්තම් මහාන වෙන්න කලින් හිටියේ අර මහා මේ දන්සැල් වල ඉතුරු වෙච්ච ඉඳුල් බත් දාන වලක් තියෙනවා. කපුට බල්ලෝ එහෙම ඇවිල්ලා ඒ වලෙන් තමයි කන්නේ. ඒ වලේ ඉඳගෙන තමයි කන්නේ. හොඳ බතක් කවදක්වත් කන්න හම්බ වෙන්නේ නැහැ. මිනිසු පන්න ගන්නවා. ඒ තරම් අවාසනාවන්තයෙක්. කවදාක්වත් පින්වතුනි අරහත්ත්වයට පත් වෙලා පිරිනුවම් පාන දවස එනකන් උන්වහන්සේ බඩ පිරෙන්න බත් කාලා තිබුණේ නැහැ. උන්වහන්සේගේ කරුමේක මහත. උන්වහන්සේට බත් බෙදන්න අනිත් අය එනකොට එක බත් හැන්දක් දැම්මහම අර ඉන්න කෙනාට පේනවා පාත්‍රේ පිරිලා ඉතිරිලා ගිහිල්ලා කියලා. අනේ මොන තරම් ශ්‍රේෂ්ඨ උත්මේද්ද කියලා අර යනවා ඉස්සරහට. ඇත්තටම බත් නැහැ. කරුමේ. කරුමේ කියලා කිව්වෙ මොකද්ද? කරුමේ නෙමෙයි අතන විපාකේ. කරගත්ත විපාක. ඉතින් අවසාන මොහොතේදී පින්වතුනි සාරිපුත්‍රයන් වහන්සේගේ අදිස්ථාන බලයෙන් චතුමදුර තමයි වැළඳුවේ උන්වහන්සේගේ ජීවිතයේ අවසාන ලං වේද. චතුමදුර වැළඳුවේ. ඉතින් එහෙම ක්‍රමවේද තියෙනවා. දැන් ඔය ඕනේ ක්‍රමවේදකට ලෑස්ති වෙන්න ඕනේ නැද්ද? දැන් ඔතන ඉන්න කෙනෙකුට දානේ හම් වෙන්නත් මගේ වැරද්දද? නේද? විපාකයක් විඳින්න ඉන්න කෙනෙකුට විපාකෙ විඳින්න වෙයි. අපි මොකද කරන්නේ? දැන් මේ බය කරනව නෙමෙයි. මම ඒකල කිව්ව බබාල හැමෙන්න එපා කවුරුත්. එන්න ඕනේ කවුද? මම නිවන් දකින්න දින බෙල්ල කපහන් ඊට පස්සේ. අන්න එහෙමයි. මොකද බින්දුදෙනි ඔබ එන්නේ දේවල් අතහැරලා. ඔබ මේ එක වේලක් දෙවේලක් වළඳන්න යන්නේ. මේක අතහැරලා. මේ අපේ අතිවරයන් වහන්සේලා එක වේලක් දෙවේලක් වළඳගෙන ඉන්නේ. එහෙම හිතන්න එපා මේ ලේසි පහසු වැඩක් කියලා. මම ඔබට කිව්වනේ කරලා බලන්න කියලා. මම ඔබට තව එකක් කියනවාද ඔය වැවිදින්න නැහැනේ පුළුවන් නම් කරන්න. එක දවසක් ඉඳගෙන නිදාගන්න. එක දවසක් ඉඳගෙන නිදාගන්න. ඇයි දූතාංගයක් තියෙනවනේ බිම පැතිරිලා නිදාගන්නේ නැහැ කියලා. සමාදම් වෙන්න පුළුවන් දූතාංගයක් තියෙනවා. ඔතන ඉඳී ඒ දූතාංගය රකින්න උත්තරම පිරිස. සතියක් හරි පරම ශ්‍රේෂ්ඨ නැද්ද? සතියක් ඉඳලා උන්වහන්සේ ආයේ විමුදි ගා වුණාට පස්සේ ඕ අන්න හිටියේ නම් කොහොමද? සතියක් ඉඳලා සතිය හිටියේ. ඊට පස්සේ අන්න නිදි හොඳට දපන්නේ දාල්. කවුරුහරි කිව්වොත් එහෙම මොන මොඩියෝද කියලා ඉතල බල. වීරය වඩන මහ උතුම ඉන්නව එහෙම කරන. රුක්ෂ මූලිකව ඉන්න. ඒ වගේ මේ කළ යුතු දේවල් නෙමෙයි. ඒ දූතාංග. දැඩි ලෙස අරගෙන මම නිවන් දකින්නවා කියන අර මං ඊයේ දා කිව්වේ බෙල්ල ගහලා ගියා. බෙල්ල කැපිලා ගියත් නිවන් දකින්නවා. අන්න එතනට මේ වීරය වඩන උත්තරම පිරිසක් තමයි යන්න ඕනේ. මේව නිකන් ඉඳ ගමන් අත්දකලා බලන්න. එක දවසක් බිම ඉඳගෙන බිත්තියකට හේතු වෙලා නිදා ගන්න. බලන්න පැය කීයක් නිදා ගනීද කියලා. ඔය කාට හරි අවශ්‍යතාවයක් තියෙනවනම් මට ගොඩක් නිින්ද යනවා. ඔය නිදාගන්න එක මම පොඩ්ඩක් අඩු කරන්න ඕනි කියලා එහෙම හිතෙනවනම් මෙන්න මේක ටෙස්ට් කරලා බලන්න. බිම ඉඳගෙන පිටියකට හේතු වෙලා නිදාගන්න. එතකොට බලන්න කොච්චර වෙලා නිදාගනීද කියලා. එතකොට මට ඔබට කියන්න තියෙන්නේ මෙන්න මේක. මම මේක නැවත නැවතත් මතක් කරනවා. මේ පැවිද්දට යන උතුම ගැන මේක සෙල්ලමක් නෙමෙයි. මේ යන්නේ රට්ට බින්දේ වළඳන්න. රට්ට බින්දේ වළඳන්න යන්නේ. මම ඔබට හොඳ කතාවක් කියන්නම්. මම ඊට කලිනුත් මේක කියලා තියෙනවා. ශාස්ත්‍රඥ වහන්සේගේ කාලේ හිටියා භික්ෂුන් වහන්සේලා දෙනම. උන්වහන්සේලා දෙනම භාවනාවට ඉඳගත්තට පස්සේ උන්වහන්සේලා දෙනමටම හාල් කන්දක් මැවිලා එනවා භාවනාව වැඩෙන්නේ නැහැ. හිත වැඩෙන්නේ නැහැ මොකද අර හාල් කඳු දෙක අරමුණු වෙනවා දෙන්නට. අන්තිමට ඇවිල්ලා ශාස්ත්‍රඥ වහන්සේගෙන් අහනවා ස්වාමීනි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අපිට මොකද කරන්නේ? උන්වහන්සේ ඒක අතීත කතාවකින්. මොකද්ද අතීත කතාව? මේ දෙන්නම ඊට ඉස්සර අද්භවයේදී හිඟන්නු දෙන්නේක්. යාළු හිඟන්නු දෙන්නේ. ඉතින් උදේට හිඟා කාලි වෙලා හවසට එනවා අම්බලමට. අම්බලමේ ලැබුම් ගන්නවා. ඔහොම ඉන්නකොට එක දවසක් එක හිඟන්නේකට අසනීප වුණා. අසනීප වෙලා අනිත් හිඟන්න උදේ හිඟා කාලි එතනට ආවට පස්සේ අර අසනීප වෙලා ඉන්න හිඟන්න කිව්වා මට අද හිඟා කන්න යන්න බැරි වුණා. ඒක නිසා මට හාල් මිටක් දීයක්. මම උඹට හෙට උදේම හිඟා කාලි වෙලා ඒ හාල් මිට දෙන්නම්. පහෝදා ඇවිල්ලා බලනකොට අර ලෙඩ වෙච්ච හිඟන්න මැරිලා. ඉතින් එදා රෑදී හාල් මිට අරගෙන බත් කාලා තමයි නිදාගත්තේ පහෝදා මැරිලා. අනේ මූ මගේ හාල් මිට ගත්තනේ කියලා මෙයත් හිතේ තියාගත්තා. අනේ මට මේ හාල් මිට දෙන්න බැරි වුණා කියලා හිතාගෙන අරකත් මලා. ඔය විදිහට වෙලා පින්වදිනේ නිවන් දකින්න අද්දවේදී. දෙන්නටම හාල් කන්දක් නැවිලේ. කොහොමද ණයේ තරම? හාල් මිටක්. හාල් මිටක්. කොහොමද ණයේ තරම? සාතුරුන් වහන්සේ කිව්වා ඒ හාල් කන්ද නැවිල එනකොට අර එදා මැරිච්ච ඉඟන් ඒ හාමුදුරන්ට කිව්වා ඔබ ඒ හාල් හාල් ඒ කන්ද හිතින් අරගෙන අනිත් කෙනාට පූජා කරන්න කියලා. ණයගේ පින්ගදී රක්ත පින්දේ වළඳන්නේ යන්නේ. ඔය රට්ට බින්දේ අයිතිකාරය කවුද? අයිතිකාරය කවුද? සීනස්රාමි උත්තමයා. ඔය දානයේ අයිතිවාසිකම් කියන්න පුළුවන් කාටද? අයිතිය මම මේ කියන්නේ. කන්න පුළුවන්ද බැරිද කියන එක නෙමෙයි, වරදන්න පුළුවන්ද බැරිද කියන එක නෙමෙයි. වරදවා ගන්න එපා. අයිතිය කාටද තියෙන්නේ? සීනස්රාමි උතුමන්ට. ඒ කියන්නේ ආශ්‍රව සියල්ල ප්‍රහීණ කරපු මහ උතුමන්ට. ඔය චීවරේ කාටද අයිති? ඒත් ඒ උත්තමයන්ට. දැන් එහෙනම් අපි ওই චීවරේ දරාගන්නේ කොහොමද? උන්වහන්සේලාගෙන් ඉල්ලගෙන. ස්වාමීනි අපිට මේ අවස්ථාව කරගන්න අපි කෙරෙහි අනුකම්පා කළා. අපිට ඔබ වහන්සේලා වෙනුවෙන් පූජා කරන්න මේ චීවරේ දෙන්න. දාන ගන්නේ කොහමද? ඇයි බුද්ධ පූජාවක් තියන්නේ අපි? ඇයි බුද්ධ පූජාවක් තියන්නේ? හැම පන්සලකම ක්‍රමවේදයක් තියෙනවනේ. ඒ උත්තම වූ භික්ෂුන් වහන්සේලා දන් වළඳන්න කලින් බුද්ධ පූජාවක් තියෙන ක්‍රමවේදයක්. ඇයි බුද්ධ පූජාවක් තියන්නේ? ඇයි අර අස්තාරය පුද්ගල මහා සංඝරත්නයේ වෙනම මේව කැප කරන්නේ? ඒවත් හරියට දැනගන්න ඕනේ. පින්වතුනි අයිතිකරුවන්ට දෙන්න ඕනේ. මේකේ අයිතිය තියන්නේ ඒ උත්තමයන්ට. ආන් ඒ උත්තමයන්ට අයිතිය ලැබුණහම අපි ඒ උත්තමයන්ගේ අනේ ස්වාමීනි අපි කෙරෙහි අනුකම්පා කළා. අපිට මේක දෙන්න. අන්න ඒක නිසා පින්වතුනි අපි තීරණය කළා ඒ ස්ථානයේ ඒ දානෙ ගේන උත්තම පිරිසට බුද්ධ පූජා පැවැත්වීම උදෙසාත් කටයුතු කරන්න. ඇයි? එතකොට සියලු දෙනා දැනගන්න ඕන කාරණාවක් තියෙනවා. අන්න මේ රටේ ඉන්න මිනිස්සු ශාස්ත්‍රඥ වහන්සේ ඇතුළු 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට දානි ගෙනල්ලා. අපි ගිහිල්ලා උන්වහන්සේලාගෙන් ඉල්ලගෙන කමු. දවසක් එනවා පින්වතුනි රට්ට පින්ඩේට ණය නැතුව වළඳන. ආන් ඒ දවස උදා කරගන්න ඕනේ වහ වහ නය මේ මේ මේක මේක වැරදුවා කියලා පව් එහෙම නෙමෙයි ඈ. වැරදියට ගන්න එපා කියන එකක්. මේ කියන්නේ මොකද්ද? වීරිය වඩා ගන්න. මේකේ අයිතිකරුවා වෙන්න. මේ උත්තරී අතිවරයන් වහන්සේලා මේ මේ දරාගෙන ඉන්න ජීවරය කියන එක පිංගුතුනේ ලේසි පහසු දෙයක් නෙමෙයි. දවසක් එක මේ පිරිතක් යන වෙලාවක උත්තර භික්ෂුන් වහන්සේලා පිරිතක් දේශනා කරනවා. ඒ දේශනා කරනකොට අමනුස්සෙක් වැහුණා ගෙදර ඉන්න ගෑනුවෙක් කෙනා. අමනුස්සෙක් වැහිලා අර උත්තර භික්ෂුන් වහන්සේලාට දොස් කියන්න පටන් ගත්තා හොඳට. ඒ උත්මියොත් එක තරහ කෙනෙක් කවුරු හරි මැරිලා ගිහලා. මම ඕක කඩ දෙනවා ඔකම මන් තියන්නේ නැහැ කිය කී බයිනවනේ. එහෙනම් බයිනකොට එතන හිටපු වැඩි හිටි කෙනෙක් කිව්වලු. ඉතින් උඹට ඉතින් ඔච්චර කිය කී ඉන්නේ. ඉතින් ගිහිල්ලා ගහපන්. අර උන්වහන්සේල වැඩි ඉන්නේ. අම්මෝ අර ඇඟේ තියෙන එක. අලි හත් දෙනෙක්ගේ බලයක් තියෙන්නේ. අර ඇඳන් ඉන්න එක. එනම් පිංගුතුනේ ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒකනේ මම ඔබට එදා ඉඳලම කියන්නේ. කිසිම උත්මයෙකුට ගරහන්න එපා. කිසිම උත්මයෙකුට ගරහන්න එපා. මේ මහා ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලක් මේක. එනම් මේ ඔබ මේ අනුගත වෙන්න යන්නේ මහා ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලකට. ඒකයි මම කිව්වේ බබාල එහෙම ඉන්න එපා එතනට කියලා. හත් අවුරුදු දරුවෙක් එනවා. බබාල ඉන්නේ. තරාපි කියන්නේ බබාලා කියන කට්ටිය. අන්න ඒගොල්ලෝ එන්න එපා. බබා නොවී එන්න. ඕන එකක් විඳලා දරා ගන්න බලාගෙන ඉන්න. අටලෝ දහමේ කම්පා නොවී ඉන්න වගේ බලාගෙන ඉන්න. ඇවිදිනලා පිංගුතුනි පළවෙනි දවසේ ඉඳලම මහා වීරයක් වඩන්න. එහෙනම් පළවෙනි අදිස්ථානයේ තියෙන්න ඕනේ මේ රට්ටුන් විසින් ගේන දාණයට හිමිකරුවෙක් වෙන එක. අඳින චීවරයට හිමිකරුවෙක් වෙන එක. අදිස්ථාන කරා මම කොහොම හරි එක කරනවා කියලා. වීරවන්තයෝ මේකට ඕනේ. ඒකට හැමදාම දේශනා කරනවා. මේ කරුණ පිංගුතුනි හැමදාම මතක් කරනවා. හැමදාම මතක් කරනවා ඔබට. මේ එකකින්වත් කිසියම් උත්මයෙකුට ගැරහීමක් එහෙම කරනවා නෙමෙයි. මේ හැම දෙයක්ම කියන්නේ පිංගුතුනි ඔබට තේරුම් ගන්න. ඔබට මේ මාර්ගයේ වඩන්න. මොකද හැම කෙනෙක්ම පිංගුතුනි මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනයෙන් නිවන් දැක ගන්නවා. මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනයෙන් බැරි වුණොත් ඊළඟට එන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් නිවන් දැක ගන්නවා. ඒ බැරි වුණොත් ඊළඟෙකින් නිවන් දැක ගන්නවා. එහෙනම් පාරේ යන බල්ලෙකුත් කවදා හරි නිවන් දකිනවා. කවදා හරි. ඉතින් කවදා හරි කියන தත්ත්වෙට වැටෙන්නේ නැතුව අදිස්ථාන කරගන්න තියෙන්නේ. මේ අද්වැවේදීම නිවන් දැක ගන්නවා. මොකද පින්දුනි මාර්ගය තියෙනවා. මේ මැෂින් එකට භූමි තෙල් ගැහුවොත් සමහර වෙලාවට පින්දුනි බාගෙට සුද්ධ වෙන්නත් පුළුවන් මේ අද්වැවේදී. මේක බාගෙට සුද්ධ වුණා කියන්නේ ඊළඟ අද්දවී ඉඳලා සම සුද්ධ කරන් තියෙන්නේ පොඩ්ඩයි නේද? පාරමිතා පුරනවා කියන්නේ ඔන්න ඕකටනේ. සුද්ධ කරන්නේ. ආයි ඔබට ප්‍රශ්න ආයි මගෙන් අහන්න දෙයක් නැහැ. පාරමිතා පුරන අපිට පාරමිතා පිරීලා ඇද්ද? ඒක මගෙන් අහන්න දෙයක් නැහැ. මම කියන්නේ ඉන්නේ පිරීලා මදි. ඇයි පිරීලා නම් දැන් කවුද? අරහතුන් වහන්සේ නමද? ඉතින් පිරීලා මදි. එහෙනම් දැන් මොකද්ද කරන්න තියෙන්නේ? පාරමිතා පුරන්න. විශේෂයෙන්ම මොන පාරමිතාවද? ප්‍රඥා පාරමිතාව පුරන්න. ඒක පුරාගෙන යන්න. ධර්මයේ ප්‍රවණේ කරන්න. ධර්මයේ මෙනෙහි කරන්න. මේ කරුණු කාරණා තේරුම් ගන්න. එකින් එක තේරුම් ගන්න. බහාලා තියන්න. මොකද බහාලා තියන්නේ? භූමි තලයේ බහාලා තියන්න. එහෙනම් ධර්මයේ බහාලා තියන්න. ධම්මවිචේ සම්බොජ්ජංගේ නිරන්තරයෙන් වඩන්න. මේ එකින් එක මේ වෙන ධර්ම කාරණා මෙනෙහි කරගෙන යන්න. මේකට ලෝක ධම්ම ඉන්න දෙන්න එපා. ලෝක ධම්ම ඉන්න දෙන්න නැතුව හත් දවසක් බුද්ධ ධම්මයෙන් තෙමුවොත් මේක. බුදුහාඳුනගේ කාලවකවානුත් දීලා තියෙනවා. එක පාටක්වත් නොදා භූමි තෙල්ම හත් දවසක් ගැහුවොත් මැෂින් එක තක්කෙට සුද්ධ වෙනවා කියලා. මැෂින් එක හොඳටම සුද්ධ වෙනවා කියලා හත් දවසේ. හැබැයි මොනවද දාන්න බැරිද? පාට දාන්න බෑ. දාන්න ඕනේ මොනව විතරද? භූමි තෙල් විතරයි. හැබැයි ඉතින් මුලින්ම ඔක කරන්න පුළුවන්. මුලින්ම එහෙම කරන්න පුළුවන්. හත් දවසක් එක දිගට පුළුවන් ද කරන්නේ? එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද ඉස්සෙල්ලදී? භූමි තෙල් ගහනවා. භූමි තෙල් ගහලා දින ඔන්න භූමි තෙල් ගසා හොදගෙන යද්දි එකපාරට මොකද වෙන්නේ? ඈ? එකපාරට ගත්තා කළු තලියක් ජාස්ගාල ගහන්න වෙනවා. ඉතින් එහෙම වේවා වෙයි ඉතින්. ඊට පස්සේ ආයෙ මොකද කරන්න තියෙන්නේ? ඒ ගහගත්ත ටිකත් ආයෙ භූමි තෙල් ගහලා සුද්ධ කරගන්න. පිංගතුනේ වැරදි වැරදි වැරදි වැරදි යන ගමනක් තමයි මේක. එහෙනම් දැන් කාට හරි වැරදුනා කියලා ඔබට සමච්චි දෙඩලක් කරන්න පුළුවන්. කෙනෙක් ඉන්නව හැමදාම බණ අහන්නව දැන් දවස් දෙක තුනක් එන්නේ නැහැ කියලා හිතමුකෝ. දැන් ගරහන්න හිම පුළුවන්ද කාටවත්? එහෙම ගරහනවා කියලා හිතන්නත් පුළුවන්ද? එහෙම එකක් නැහැ. අවෙදම කෙනෙක් බණ අහන්න ඇවිල්ලා හොඳට ඉන්නවා. ඉඳලා ඔන්න එක පාටට ඊළඟ දාසේ ආරංචි වෙනවා බීවවා කියලා. දැන් එහෙම ඉන්නේ අපේ මහත්තුරු ඉන්නවා ඇවිල්ලා බණ අහලා අදිස්ථාන කරනවා මම අද ඉඳලා බොන්නේ. දැන් යාළුවෝ ටික මොනවද බලන් ඉන්නේ? ආ බලමුකෝ ඔක දවස් කීයක් ඉඳීද කියලා. ඈ දැන් බලන් ඉන්නවා අරු බොනක. ඒකයි මම කියන්නේ මේ ලෝකේ අපි කොච්චර මේවා කළත් පින්විතින් අන්තිමට ලෝකෙකින් 75ක් නෙමෙයි 99.99ක්. අර හතර පහේට තමයි රින්ග ගන්නෙ. මෙච්චර සාර ධර්මයක් තිබිලා. ඇයි? බලන් ඉන්න මොකටද? ආ බලමුකෝ දැන්. ආ බලමුකෝ. ආදරම් බීවේ නැහැ. ආ ඌ පාටියට ආවද බීවේ නැහැ. බලමුකෝ හෙට ඊළඟ පාටියටත් එන්නේ නැද්ද? ඔක බලමුකෝ. ඔය විදිහට දැන් බලාගෙන ඉන්නව අරක බොනකන්. මොකටද මේ? එකක් කියන්න. මං කිව්වේ ඔන්නේ මුලාවට වැටිලා අන්න ඒ වචනේ කියාගන්න ප්‍රාර්ථනා කරගෙන ඉන්නව මොකද්ද? දැන් බොයි, අද බොයි, හෙට බොයි, අනිද්දා බොයි, ඕම කිය කිය. අපි හිතමු දැන් එතුමා බිව්වයි කියලා ඊට පස්සේ. දැන් මේ ධර්මයේ දන්න කෙනෙකුට පුළුවන් ද පින්වදිනේ හංවඩු ගන්න? අන්න බිව්වයි කියන්නේ? නෑ. ඉතින් මේ ක්‍රමවේදේ කරන්න ගිහිල්ලා එක වෙලාවක ඔන්න ඒ පොඩ්ඩක් ඒකෙන් ඈත් වෙනවා. ඈත් වෙලා මොකද වෙන්නේ? ආයෙ එකට එනවා. දැන් සාත්‍රුන් වහන්සේ විනය නීති පනවලා දෙන හැම විනය නීතියක්ම පරාජිකයිද? ඔය හැම වරදක්ම පරාජිකයිද? නෑ. හැම වරදකින්ම පරාද වෙන්නේ නෑ සහමුලින්ම. සහමුලින්ම පරාද වෙන ඒවා හතරක් කියලා තියෙනවා උන්වහන්සේ. ඒ හැරෙන්න හැම එකකින්ම පරාද වෙන්නේ නෑ. ඒක නිසා තමයි උන්වහන්සේ ඒවට අදාළ කරුණු සකස් කරලා තියෙන්නේ. මේකෙල සමාවරගෙන ඔය වැඩි කටයුතු කරන්න කියලා. වරදින්න පුළුවන්. එන හැම කෙනෙම පින්වතුනි මැෂින් එකට පුළුවන් තරම් දාන්න හදන්න භූමිතෙල්. භූමිතෙල් දදා දදා දදා දදා දදා මේක සුද්ධ කරන්න. මේ අවවාදයි මේ අවවාද ආඥා මේ. මම මේ කතා කරන්නේ නිවන් දකින්න ඕනෑට විතරයි. මම කිව්වනේ මේ සද්ධර්මයේ නිවන් දකින්න ඕනෑ අසත්තුව. අනිත් අයට අහන්න ඕන තරම් සද්ධර්මයේ කියන පිරිස ඉන්නවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නිවන් දකින්න ඕනේ පිරිසල දහම් දේශන උත්තර පිරිසක් වෙනම ඉන්නවා. ඉතින් ඒ පිරිස කියන ධර්මයේ ටිකක් රිදෙන්න වෙනව පුළුවන්. යටට කාබැදිච්ච තුවාල සුද්ධ වෙනකොට ටිකක් රිදෙනව වෙන්න පුළුවන්. ඉතින් ඒකට ඉතින් ඒ ඇත්ත එක තරහ වෙලා හරියන්නේ නැහැ. අනුකම්පාව වෙන්නේ කරන්නේ. මම ඒකයි පින්වදෙනි කිව්වේ. මේවට කොච්චර අඩන් දෙයිටම් කරන්න එන කෙනෙකුටවත් එක බින්දු මාත්‍රයකවත් අහිතක් නෑ අපේ. ආර්ය මුදිතාව බොහෝ සෙයින් පතුරවල හරිනවා. ආර්ය මුදුතාව බොහෝ ලෙසින් පතුරවල හරිනවා. මුදු බවට පත් වෙලා ඒ ඇති නිවන ප්‍රාර්ථනා කරනවා. පුළුවන් තරම් මුදු වෙනවා. තෝව හෙට මරනවා කියලා කියන්න පුළුවන් කවුරු හරි. ඒත් මුදු බවට පත් වෙලා මොකද කරන්නේ? අනේ නිබ්බහන්න පරම සුඛයෙන් සුගිතතර වෙන්නේ. අතීත සංසාරේ මම මොන තරම් වැරදි මේ මිනිහයට කළාද? අද මේ මිනිහයා මෙච්චර බිලියන 7ක් ලෝකෙ ඉඳද්දි මාවම හෙට මරන්න හදන්නේ. මාව මරන්නේ නේ ගමනේදී කී දෙනෙක් පහු කරන් එනවද? මේ මනුස්සයව තව තරහකාරිය කොච්චර ඇද්ද? අද මාත් එක්කම මෙහෙම ප්‍රශ්න ඇති කරගන්නේ. මේ සංසාරය මුලින්ම මම මේ මිනිහට කොච්චර දේවල් කරලා ඇද්ද? කරුමේක මහත් අද මේ මනුස්සයා මන් නිවන් දකින්න යන ගමනටනේ බාධා කරන්නේ. ඒකෙන් මේ මනුස්සයා මොන තරම් අපරාධයක්ද මේ කරගන්නේ? ඔන්න ඔය විදිහට හිතන්න. ඒකනේ ඇත්ත. අද හැමෝම හිතන්නේ කොහොමද? දෙයිය බුදුන් වදින අපිටමනේ මේවා වෙන්නේ. එහෙම නෙමෙයි හිතන්න තියෙන්නේ. අපි කරපු දේවල් වල හැටියට මෙහෙම ඉන්නවා හොඳයි. දෙයිය බුදුන් වැඩගෙන ඉන්න ඉඳ තමයි මෙහෙම ඉන්නේ. නැත්නම් අපි සංසාරයේ තිස්ස කරපු ඒ හැටියට ඉන්න මෙහෙම ඉන්නවා කියන එකත් පුදුමයි. ඊගොඩනි යථාර්ථවත්ව හිතන්න හැම තිස්සෙම. මම එකයි කිව්වේ බබාලා අවශ්‍ය නැහැ. නිවන් දකින්න නම් මහා මහා වීර පුරුෂයෝ ඉන්න ඕනේ. Tamanට අසූචි තලියකින් අමල ගැහුවා. වීර පුරුෂයෙක් වගේ ඉන්න ඕනේ. ඒවත් කන්න පුළුවන් කමක් තියෙන. ඒවත් කාගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවා. මහා වීරයෙක් වෙන්න ඕනේ. නිවන් දකින්න යන ගමනේදී. මහා වීරයක් චරිත කරගන්න හිතේ. කාන්තා පිරිමි කියලා එහෙම ભેදයක් නැහැ. පිරිමි කියලා කියන්නේ පිරිමි. ඉමතෙක් පිරිච්ච. පරම පුරිස. සාත්‍රුන් වහන්සේ. හිසතෙක් පිරිච්ච සම්පූර්ණයෙන්ම පිරිලා සාර ධර්මයක්. ඒකයි වෙන්න ඕනේ. එහෙනම් කාන්තාවන්ට බැරිද පිරිමි වෙන්න? ඉමතෙක් පුරෝගාද? ලිංග ભેදයේ මෙතන ප්‍රශ්නයක් නැහැ. ශරීරයක නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. නිවන් දකින්න ශරීරයද? නිවන් දකින්න හිත පරම්පරාව. ඒක නිසා මේ ස්ත්‍රියව ආයි මේ එහෙම එකක් නැහැ. තමන්ගේ තියෙන ගෑනු ගති නැති කරගන්න. ගෑනු කිව්ව මොකද්ද? ගෑනු. ඒ කියන්නේ මොකද්ද? ගැටෙනවා ඇනෙනවා. ඇනි ඇනි ගැටෙනවා. ඒක තමයි වෙන්නේ. ඇනෙන ස්වභාවය. කෙක්කක ස්වභාවය මොකද්ද? කොක්ක දාගෙන පටල ගන්න එක. හැම මොහොතකම කරන්නේ මොඩි මොහොතේ දෙයකට පටල ගන්න වටක් ගාලා ගිහින්. පටල අරගෙන ගැටෙනවා. ඔන්න ඔය ස්වභාවය තියෙන. ඔහොම ඉන්න පිරිමි නැද්ද? يعني පිරිමි කියන සම්මතයේ ඉන්න පිරිමි. පිරිමි ලිංගයක් මේ තියෙන ඒ කාලා නැද්ද එහෙම අය? ඕනේ තරම් ඉන්නවා. අද මේ සමාජයේ 99%ක් ඉන්නේ ගෑනු. පිරිමි නෙමෙයි. ඒක තමයි ඇත්ත. අපේ හාමුදුරුවෝ එහෙම දන්නවා ඇති. ලංකාවේ බණකට වැඩියට පස්සේ එතන වැඩිපුර ඉන්නේ කවුද කියලා. කාන්තාව තමයි ඉන්නේ. කෝ පිරිමින්ට මොකද උනේ? හා මචං මේ අපේ නෝනාව මම බන්දරේ දාලා සී සමාදන් වෙන්න. මේ එතකොට ආයේ 6 වෙනකන් තියෙනවනේ මචං. අපි සෙට් වෙමු. දැන් ඕකද පිරිමිකම කියන්නේ? ඕක තිරිසංගම්. තාම ස්ත්‍රී වෙලත් නැහැ. තාම මොන ගතියේ තියෙන්නේ? තිරිසංගතියේ ඉන්නේ. තිරිසංගතියෙන් ඉස්සෙල්ලා එන්නේ ගෑනු ගතියට. ගෑනු ගතියටවත් ඇවිදින්න නැහැ. මම කියන්නේ ඒකයි පින්වතුනි. ඔය ඔක්කොම අර අවිතිවහ නරකාදියට යන පිරිස්නේ අපරාදෙනේ. ඒ මිනිස්සු හිතනවා ඇති ඒ මිනිස්සුන්ට මේ තරහෙන් කියන්නේ කියලා. ඒ මිනිස්සු ගැන තරහක් නෙමෙයි තියෙන්නේ. පව් ඒ මිනිස්සු. තිරිසනේ කුණාට පස්සේ ඔක්කොම ඉවරයි. chapter close ආයි කතා කරලා වැඩක් නැහැ. තාත්තා පෙරේතයා වුණාට පස්සේ ආයි ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. ඥාති ප්‍රේතෙක් වුණොත් පින් දෙන්න පුළුවන් හැරෙන්න පෙරේතයා වුණා නම් ඉවරයි. ඉතින් ආයි කතා කරලා වැඩක් නැහැ. ඒක නිසයි පින්වතුනි කියන්නේ තමහට රිදෙන්න පුළුවන්. රිදිලා හරි කමන්නේ මෙතනින් ගොඩට එන්නනේ ඕනේ. අපිට දොස් කියලා හරියන්නේ නැහැ ඒක. මේ යතිවරයන් වහන්සේලාට දොස් කියලා හරියන්නේ නැහැ. දැනගන්න ඕනේ දේ ඔන්න ඕක. එහෙනම් පින්වතුනි මේ කාන්තාව එක බින්දු මාත්‍රයක්වත් හිතේ කුහුලක් තියාගන්න එපා. අපිට නිවන් දකින්න බැරි වේද කියලා සාත්‍රුන් වහන්සේ දේශනා කළා දිනවා කාන්තාවන්ගෙන් ස්වල්ප ප්‍රමාණයකට නිවන් දකින්න පුළුවන් කියලා. මම ඕක එක දවසකුත් විග්‍රහ කළා. මම අදත් විග්‍රහ කරන්නම්. ඔය මොකද්ද ඔය කියව ස්වල්ප ප්‍රමාණය කියලා? පින්වතුනි කාන්තාවක් වෙන්න හේතුවක් තියෙනවා. ගෑනු ගතිය තමයි පින්වතුනි, ගෑනු බව තමයි. ගෑනු ගතියෙන් ගෑනු බව හැදිලා ගෑනු බවෙන් තමයි ගෑනු ජාතිකය හැදෙන්නේ. එහෙනම් ගෑනු කියලා කියන්නේ වැඩි හරියක් ඇලීම් ගැටීම් තියෙන අය. සංසාරේ ඇලීම් ගැටීම් තියාගෙන ඇවිදින්න ඉන්න අය මොකද වෙන්නේ? ඇලෙනවා ගැටෙනවා ඇලෙනවා ගැටෙනවා සංසිද්ධියේ තමයි වැඩි හරියක් ඉන්නේ. ඔන්න ඔය தත්ත්වෙ ඉඳගත්තට පස්සේ මොකද වෙන්නේ? manussත්භාවයක් ලැබෙනකොට කාන්තාව වෙලා ඉපදෙනවා. ආනන්ද හාමුදුරුවෝ රත්තරන් කරුවෙක් වෙලා ඉන්න කාලෙක, ඒ කියන්නේ ස්වර්ණාභරණ වෙලෙන් දෙක් වෙලා ඉන්න කාලෙක හොඳට සල්ලි දීවිලා මොකද කළේ? පුළුවන් තරම් කාන්තාව ඇසුරු කළා. ඒ කිව්වේ මොකද්ද? පුළුවන් තරම් ඇලි ඇලි ගැටි ගැටි හිටියා. පුළුවන් තරම් කාන්තා සේවනේ, කියන්නේ පරදාර සේවනේ එදියේදී හිටියා. ඔය ටික නැත්තම් ගණිකා ඇසුරේ එදියේදී හිටියා. ඔහොම එදියේදී ඉන්නකොට මොකද උනේ? මැරිලා ගිහිල්ලා ඉපදුනා තිරිසංයෝනි. තිරිසංයෝනි බරාදීන ගොණෙක් වෙලා ඉපදුනා. බරාදීන ගොණුන්ගේ ඉපදිලා යම් කාලෙකදී මොකද කරන්නේ? මුෂණ කෝෂ දෙක තලලා දානවා. මේ දැන් කාලේ වගේ ඔපරේෂන් කරනවා නෙමෙයි. මොකද කරන්නේ? කෙලින්ම තලනවා. පොළු දෙකක් එකට තියලා එකට අමරනවා. මේ ඒ හරකගේ මේ ගොනාගේ බෙල්ල බඳිනවා ගහක. කකුල් හතර බඳිනවා ගහක. බැඳලා ඉවර වෙලා. ඒ මුෂණ කෝෂ දෙක එකට තියලා පොළු ලොකු පොළු කෑලි දෙකක් අරගෙන ඒක කරකවනවා. කරකවනකොට ඇතුලේ චොප්ප වෙලා යනවා ඒක. පොඩි වේදනාවක් ඇද්ද? ඔන්න ඒ තත්ත්වෙටපත් කළා. ඊට පස්සේ තමයි ඇඟ හැදෙන්නේ හරකගේ හොඳට. ඔය බරාදින ගොන්නු බොහෝම සවිමත්ත හැදෙනවා. ඔන්න ඔය ක්‍රමවේදයට. ඒ ඔය මේ මේ මේ රටවල වල ඌරු පැටවුන්ටත් ඕක තමයි කරන්නේ. දැකලා තින ඔබ ඔය ඌරු මස් බලලා නැද්ද? YouTube එක ගහන්න. මස් හැදෙන්නේ කොහොමද කියලා. මස් කන්න එපා නොකන්න එපා ඒව නෙමෙයි මම මේ කියන්නේ. ඔබ ඌර වුණාට පස්සේ ඔබව මරණ විදිය බලා ගන්නයි මම ඒක බලන්න කිව්වේ. නැතුව මේ මස් කන්න දෙපාද කියන එක නෙමෙයි. ඔබ ඌර වුණාම ඔබව මරණ එක බලන්න. මිනිස්සු මේ මස් කනවා දෙපාද කී කී හිතෙහිදී ඉන්නවා. හැබැයි ඉතින් එහෙම කරගන්න එකත් හොඳයි. පුළුවන් තරම් නිර්මාණධික වෙන්න කියන එක හොඳයි අයියේ. ඒකුම් මැරලා ගිහින් සත් වුණාට පස්සේ මරාගෙන කන්නේනේ. ඒකද බලන්න තියෙන්නේ. ඒකයි මේකද කියන්නේ සාස්ත්‍රුන් වහන්සේගේ දහම ප්‍රඥා ගෝචරයි. මස් කනවාද එපාද? ආත්මයක් තියෙනවද නැද්ද? හොඳ තියෙනවද නරක තියෙනවද? ඕවා බල බල ඉන්න නෙමෙයි කිව්වේ හේතුඵලයේ බැලුවා මේ වැඩේ කරගත්තා. අද ඔක්කොම දිනන මොකද එපාද හාද එපාද හාද ඇතද නැතද ඇතද නැතද ඕක බල බල ඉන්න තමයි හරන්නේ. ඒක නෙමෙයි ගන්න තියෙන්නේ හේතුඵල ධම්ම බලන්න. ඇතද නැතද නෙමෙයි. හේතුඵල ධම්ම බල නිවන් දකින්න උත්සාහ කරන්න. ඉතින් ඒ කොහොම හරි. ඉතින් ඒ විදිහට වුණා. දැන් මොකද උනේ? ඉතින් ඒ අද්දවේ එහෙම ගියා. ඊට පස්සේ බරාදින එළුවෙක් වෙලා ඉඳලා එහෙම වුණා. ඊට පස්සේ වඳුරෙක් වෙලා අත්ෙන් අතට පැනලනකොට අත්තක් අත ඇරුණා. ඊළඟ චෝක් ගාලා වැදුනා. වැදිලා ඒ නිංගේන්ද්‍රයන් පළල ගියා. උදේ ওই විදිහේ වෙලා ඊට පස්සේ කාන්තාවක් වුණා. කොහොම වෙලා ඊට පස්සේ දිව්‍යාංගනාවක් වුණා. ඊට පස්සේ නපුසකේ වෙලා ඉඳලා තියෙනවා. ඔය ක්‍රම වේද වෙලා තමයි තින් උදේ ආපෞසරයක් පිරිමියක් දැලයක් ලැබිලා තියෙන්නේ. මම මේකෙන් මේ කියන්න උත්සාහ කරන්නේ පව් කරපයි කාන්තාව වෙනවා කියන අර බමුණු මතය කියන යනවා නෙමෙයි. මේ එකක්වත් වැරදියට ගන්න එපා. ඔබට හිතෙන විදියට ගන්න එපා. හරියට කරුණාසකසල බලලා ගන්න. එතන මේකෙදි පින්වතුනි දකින්න තියෙන දේ තමයි මේ විපාකයක් පරිසම් දීමත් එක්ක තමයි පින්වතුනි මේ කාන්තා අධ්‍යයමක් ලැබිලා තියෙන්නේ. ඒ ඒකෙන් කියන්නේ මේ පහත් තියෙන එක නෙමෙයි. කාන්තාව කියන්නේ ටිකක් වැඩිපුර දුක් විඳිනවනේ. ඒක හැම කෙනාම දන්නවනේ පිරිමින්ට වඩා කාන්තාව කියන්නේ වැඩිපුර දුක් විඳිනවා. මොකද ශරීර ශක්තියෙන් අඩුයි. නමුත් කරන්න තියෙන වැඩගොන්න වැඩි. ඒක නිසා හැමදෙස්සෙම ටිකක් දුකට බර වෙන්න වැඩ පිළිවෙලක් තමයි ශරීර හේවලනේ තියෙන්නේ. ඉතින් මේ පොඩි විපාකයක් මෙතන තියෙනවා. එතකොට පින්වද එහෙනම් මේ සංසාරේ පුරුදු කරපු ගතියකට අනුවනේ මේ ස්ත්‍රියාව කියන කෙනා දැන් හැදිලා තියෙන්නේ. අන්න ඒක නිසා ඒ ස්ත්‍රියාවගේ හැමතිස්සෙම තියෙනවා මොකද්ද? ඇලෙන ගැටෙන ගති. හැම මොහොතකම ඇලීම් ගැටීම් වලින් ගහනයි ඒ මනස. ඔන්න ඔහොම එකක් තියෙනවා. අන්න ඒක නිසා තමයි සාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ ස්ත්‍රියාවන්ගෙන් සුළු පිරිසකට නිවන් දකින්න පුළුවන්. ඒ කිව්වේ මොකද්ද? අරකින් නිදහස් කරගන්න පුළුවන් නම් ඒ සිත් පරම්පරාව. අර මෙච්චර කල් සංසාරේ ආපු ක්‍රමවේදෙන් නිදහස් කරගන්න පුළුවන් නම් ඒ සිත් පරම්පරාව. ආන් ඒ කෙනාට පුළුවන් නිවන් දකින්න. එහෙනම් දැන් ඔබ මොකද්ද කරන්න ඕනේ? දැන් පිරිමි අද්දවක් එහෙම බලාගෙන ඉන්නව නේද? මම කියන්නම් පිරිමි අද්දව ගන්න විදිය. උප්පත්ති අද්දව නෙමෙයි හැබැයි. මේකෙම ඉන්න ගමන් පිරිමි මේකෙම මේ විදිය. මොකද්ද? භූමි තෙල් ගහන්න. මොකටද? මැෂින් එකට. මැෂින් එකට භූමි තෙල් ගහගෙන යනකොට පින්වදෙනි සංසාරේ ඉඳලා පුරුදු කරගත්ත ඔක්කොම ඔය ඇලීම් ගැටීම් කරුණ. ඕවා පටිච්ච වෙන ක්‍රමවේදයක් තියෙනවා යම් දවසක දේශනා කරන්න. සංසාරේ පුරුදු කියන ඒවා පටිච්ච වෙලා එන වෙලාවල් තියෙනවා. ඒවා ටිකක් තව ගැඹුරට තියෙන්නේ. මොකද නිකන් ඒව නිකන් කියලා හරියන්නේ නැහැ. ඒව ඔබට තේරෙන්න කියන්න ඕනේ. තේරෙන්න කියන තැනට පටිච්චසමුප්පාදේ තව සියුම් කරන්න ඕනේ. වැඩක් නැහැ. නිවන් දකින්නේ ඒව ඕනේ නැහැ. නමුත් පටිච්චසමුප්පාදේ තව මෙහෙම ගිහිල්ලා සියුම් වෙන අවස්ථාවවලදී ඒව කියන්න. එතකොට හොඳට ගැඹුරට ඒව තේරෙයි. මේ අතීතයෙන් ආපු දේවල් තියෙනවා. එහෙනම් ඒ දේවල් පින්විතනේ මේ ධර්මයේ අසුරු කරලා ඒව නැති කරගන්න. ඒව නැති කරගත්තා කියලා කියන්නේ ඔබ පිරිමි තමයි. පිරිමියාට ලේසියමක් වෙන්නද? නිවන් දකින්න. පරම පුරුෂ වෙන්න ලේසි. ඉතින් ඒකම වේදයට අනුගත වෙන. එහෙනම් කිසිම කාන්තාවක් උකටලී වෙන්න එපා. අනේ මේ ඇඟ නිසා මට නිවන් දකින්න බෑනේ කියලා. ඒක නෙමෙයි හිතන්න තියෙන්නේ. අනේ මම මේ හිතන විදිය නිසා මට නිවන් දකින්න බෑ. එහෙනම් මං හිතන විදියමක් කරගන්න ඕනේ නැද්ද? වෙනස් කරගන්න. මං හැමදෙයක්ම නිල්කහ රතු සුදු තමයි දාන්නේ. මම මේ නිල්කහ රතු සුදු දාන එක නවත්තන්න ඕනේ. අඩු කරන්න ඕනේ. අඩු කළා භූමි තෙල් ගහන්න ඕනේ මැෂින් එකට පුළුවන් තරම්. මේක මං සුද්ධ කරගන්න ඕනේ. ඔන්න ඔය කර්තව්‍යය දෙන්නේ. සාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ ඔබටත් අයිති. මේ ලෝකේ ඉන්න නිරි තත්ත්වයටත් අයිති සාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය. ආයි මේව කොටු ගහගන්න ඕනේව නෙමෙයි. ඒ සියලු දෙනාට අයිති. එක බින්දු මාත්‍රයක්වත් උකටලී වෙන්න එපා. වැරදි පාරේ යන්නත් එපා. මේ කියන ධම හරියට තේරුම් අරගන්න. හරියට තේරුම් අරගෙන වීරය වඩන්න එකට. මහා වීරකෙන් යුක්තව කටයුතු කරන්න පින්වතුනි ඔබ පිරිමි වෙනවා ළඟදී. තමාට මේ පිරිමි වෙච්ච අය ඇති. එතකොට දැන් මේ පිරිමි වෙනවා කියන්නේ මිනිහට ළමයින්ට යාළුවන්ට කියන අය නෙමෙයි. ඒක මේ පිරිමි වෙනවා කියන ඒක නෙමෙයි ඒ පිරිමිකම්. ඒ කිව්වේ මොකක්ද තව? ගෑනුන් වෙනුත් ආ පල්ලියට වෙලා තිරිසන් යෝනිය ඔය කියන්නේ. ඒක නෙමෙයි පිරිමියක් වෙනවා කියලා කියන්නේ මොකද්ද? මෙය තේරුම් ගන්න ඕනේ. පිරිමියෙක් වෙනවා කිව්වේ සාර ධර්මයන්ගෙන් පුරව ගන්න. තමන්ගේ ගෙදර පිරිමි ලිංගයක් දරාගෙන ඉන්න කෙනා ඇලෙනවා ගැටෙනවා. අනිත් කෙනා ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ. එහෙම අවස්ථාවක් තියෙන ඕනේ තරම්. පිරිමි කෙනෙක් කියන්නේ ඒ කියන්නේ පිරිමි අර උපැන්න දාතකේ පිරිමි කියලා තියෙනවා. ලෝක සම්මත පිරිමියා. ලෝක සම්මත පිරිමියා කියන කෙනා ඇලෙනවා දේවල් වලට හොගාලා. කාන්තාව මොකද කියන්නේ? මේ අනිච්ච දේවල් වලට ඇලිලා මක් කරන්නේද? දැන් කවුද ඒ ගෙදර පිරිමියා? කවුද ඒ ගෙදර ගෑණියා? දැන් තේරෙනව නේද? කය කාගේ වුණාද? යන සිත් පරම්පරාවේ වැදගත්කම තියෙනවා. මේ කයට කරන්න පුළුවන් දෙයක් නැහැ. සිත් පරම්පරාවකින් අයින් වෙච්ච ගමන් දහජරා කුණු ගොඩක් විතරයි ඕක. කුණු වෙලා වැක්කිරලා යනවා. එච්චරයි. කයට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒක නිසා අපි ඉඳගෙන හිත වඩන්න. දහම ඇසුරු කරන්න. ඇලෙන්නේ ගැටෙන්නේ කොහොමද කියලා බල බල ඒව සුද්ධ කරන්න. දැන් මේ ක්‍රමවේද දන්නවනේ. එහෙනම් ඔබ හොඳටම දන්නවා සුද්ධ කරන්න තියෙන නම් එකම ක්‍රමවේදය. ඒකායනෝ අයම් වික්ක වේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මොකක් ගැනද කියන්නේ? සතර සතිපට්ඨානෙ. සතර සතිපට්ඨානෙට හිත පිහිටවන්න. සතර සතිපට්ඨානෙට හිත පිහිටවන්න මේ සතිපට්ඨානෙ තමයි කතා කරන්නේ. මම ඔබට කිව්වා පිළිවෙතින් මේ ලෝකේ ඔබට මේ පුද්ගලෙක් සත්වෙක් ඉන්නවා කියලා හැඟෙන ක්‍රම තියෙනවා තුනක්. එකක් තමයි මේ ඇවිදින මේ වැඩ කරන කයක් තියෙනවා. පිට බාහිර බලපෑමක් නැතුව. එක දවසක් ඔබ හොඳටම විග්‍රහ කරලා දුන්නා. රොබෝ බල්ලෙක් ඉන්නවා. ඔක්කොම තනිකරම ඒකම ඇල්ටරේෂන් හරි මොනවා ඇල්සේෂන් හරි මොනවා හරි ඒ කියපු විදිහකට හදපු. රොබෝ බල්ලෙක් ඉන්නවා. ඔබ ඈත ඉඳලා දකිද්දි මේ බල්ල ඇවිදගෙන යනවා. ඔබ කෙලින්ම හිතනවා මොකෙක් කියලාද? මේ ඇත්ත බල්ලෙක් කියලා. ඔබට වෙන් කරලා හඳුනගන්න බෑ. හැබැයි බල්ලෙක්ව හදලා පොඩි ළමයි දෙන්නේ කකුල් දෙක දෙපැත්තෙන් අල්ලලා කකුල් දෙකෙන් මෙහෙම අරගෙන යනවා දකින්න. එතකොටත් ඔබ හිතනවාද මේ බල්ලෙක් කියලා? ඔය හොඳට බලන්න ඔබ මේ පුද්ගල සංඥාවට එන්නේ කොහොමද කියලා. දැන් ඔබ හිතනවාද මේ බල්ලෙක් තමයි මේ යන්නේ කියලා? නෑ, ඔබ හිතනවා මොකද්ද? මේ බල්ලෙක්ගේ මේක කරන්නේ මේ ළමයි දෙන්න අනේ අරයි යනවනේ කියලා. ඔන්න ඔහොම එකක් තියෙන්නේ මේ. එහෙනම් මේ කය එක වෙලාවකට මෙහෙට මෙහෙට යනවා උඩ පල්ලෙහා බලනවා. ඉතින් ඒක නිසා හිතනවා මොකද්ද? මේ කය තමයි සත්වයා. ඔන්න සත්ව සංඥාවෙන් ගන්න ප්‍රධාන එකක් තමයි තියෙන්නේ මේ කය බාහිර බලයකින් තොරව මක් වෙනවද? ක්‍රියාත්මක වෙනවා. බැකෝ යන්ත්‍රය ගැන හොඳ උපමාවක් අරගෙන කිව්වා. බැකෝ යන්ත්‍රය නිකමට හිතන්න. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස නැත්නම් අපේ බුදුහාඳුරගේ කාලෙට හරි ඊට පස්සේ කාලෙකට හරි බැකෝ යන්ත්‍රයක් අරගෙන ගියොත් කවුරු හරි. දැන් බැකෝ යන්ත්‍රයක් ඉඳගෙන මොකද කරන්නේ? පස් හාරනවා. ඕම හාර හාර ඉන්නකොට ඒ ගමේ මිනිස්සු එතනට ආවොත් එහෙම. ඒ ගමේ මිනිස්සු කතා වෙන්නේ මොකද්ද? ආනේ යකඩෙන් හදපු බැකෝ යන්ත්‍රයක් කියලා කතා වේද? නෑ, මොකද්ද ඒගොල්ලෝ කතා වෙන්නේ? අරුම පුදුම සත්වෙක් කියනවද නැද්ද? එහෙනම් ඒ සත්ත්ව සංඥාව ආවේ කොහොමද? ඒක විසින් ක්‍රියා කරන වැඩපිළිවෙලක් ඒක තියෙන නිසා නේද? ඇතුලේ ඉන්න කෙනෙක් පොඩ්ඩක් ඩිව එකක් අදිනවා තමයි. ඒ ඇද්දාම මොකද වෙන්නේ? අර කුල්ල ඉසිලා ආයි පාත් වෙලා පස් අරගෙන මෙතනින් අරගෙන අරහෙට වීසි කරනවා. අර මිනිසු කියයි මහා ලොකු පණුවෙක් ඇවිල්ලා. පස් එක පාරක ගන්නවා ලොකු ප්‍රමාණයක් අරගෙන වීසි කරලා මේ ගුල හරනු ඇතුළට යන්න කියලා කියයි. කියයිද නැද්ද? එහෙනම් ඕකෙන් තේරෙනවා නේද පිළිදෙන මේ සත්ව සංඥාවක් මිනිසුන්ට ඇවිල්ලා තියෙනවා කියලා මේ කය සම්බන්ධව. ඔන්න ඕක නිසා සාස්ත්‍රුන් වහන්සේ සතර සතිපට්ඨානයේ කායානුපස්සනාව දේශනා කළා. එහෙනම් යමෙකුට කායානුපස්සනාව මනාකොට වැඩුණා කියලා කියන්නේ කය එකක් සිත් පරම්පරාව එකක් කියලා වෙන්කර වෙන්න ඕනේ. නැත්තම් ඒ කෙනාට ඒක වැඩිලා නැහැ. ඒකයි කිව්වේ පිංගතුනි යනකොට යනවා යනවා යනවා ඉන්නවා ඉන්නවා ඉන්නවා බැලුවා බැලුවා බැලුවා අරේ බැලුවා මෙහෙ බැලුවා කනවා කනවා කනවා කිව්වට සතර සතිපට්ඨානේ වැඩින්නේ නෑ මං ඔබට හැමදෙස්සම කියන්නේ අර ටිකක් ඉතින් සැර නෙමෙයි මේ ඉතින් මේ ඇත්තනේ කියන්නේ අපරාධයක් නේ පිංගතුනි ඔය කරන්නේ සමහර උපාසකම්මල ඉන්නවා සතිය ගිහිල්ලා භාවනා කරනවා කොච්චර හොඳයිද ඉතින් ජීවිතේ අපරාධිනේ ගෙවෙන්නේ සතියක් ගෙවෙනවනේ මොන සතියක්ද ඒකට අදාළව කටයුතු කරන සතියක්ම ගෙවිලා යනවනේ ඊට පස්සේ ඒ අය ඇවිල්ලා ඊට පස්සේ ආ ජීවිතේ වැඩනේ කරන්නේ ඒ වෙනුවෙන් සතියක් කැප කරලා මොකද කරන්නේ අර ටික කර කර ඉන්නවා ඉතින් ඊට වඩා ඒකත් එහෙම එකක් ඇති මං කියවනේ ඕන කෙනෙකුට පුළුවන් හැමති එකක් තෝරගන්න එහෙම එකක් ඇති ඒක මන් දන්නේ නැහැ එහෙනම් ඒකට කැමති අය මොකද්ද කරන්න ඕනේ? YouTube එකේ තියෙනවා ඕනම කෙනෙකුට තව ටැබ් එකක් ඕපන් කරන්න පුළුවන් හැකියාව. එහෙම නේ මහත්තයෝ. එහෙනම් මොකද්ද කරන් තියෙන්නේ? මේ කියන කායානුපස්සනාවට කැමති නැත්තම් කරන් තියෙන්නේ මොකද්ද? YouTube එකේ තියෙනවා search කරන්න පුළුවන් එකක්. ඒකේ තව එකක් ගහන්න. ගහලා ඒ ඉනේ ගහන්න. ගැටෙන්න ඕනේ නැහැ. අවවාද කරන්න ඕනෙත් නැහැ. උඹේ ඒක වැරදි අපේ එක හරි කියලා අවවාද කරන්න ඕනේ නැහැ. මම මේ කියන්නේ විශේෂයෙන් පුතක් යන පිරිසට. මොකෙක් අවවාද කළත් අපි පිළිගන්නවා. උත්තමයන් වහන්සේලාගෙන් අවවාද බලාගෙන ඉන්නවා අපි. එහෙම ප්‍රශ්නයක් නැහැ. මෙතන මානෙ එහෙම ප්‍රශ්නයක් නැහැ. අපේ යතිවරයන් වහන්සේලා ඉන්නවා අපිට උදව් උපකාර කරන්න. අපිට ප්‍රශ්නයක් වුණොත් ඒව විසඳගන්න උදව් කරන්න. විශේෂයෙන් ත්‍රිපිටක පොත් වහන්සේලා ඉන්නවා. ඒවා බල බලා බල බලා බල බලා මේ පුළුවන් තරම් ඒවා වැඩි දියුණු කරගන්න. දිහෙම කම වේද තියෙනවා. ඉතින් ඒක නිසා පිංගුදෙන එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකයි මම කිව්වේ දෙකක් තියෙනවා. ආනාපාන සති දෙකක් තියෙනවා. අපි දන්න එකක් තියෙනවා. තව පිරිසක් දන්න තව එකක් තියෙනවා. ඉතින් අරක කරන්න ඕනේ ඒක කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කියන එක කරන්න ඕනේ අය හිනවනම් ඒක කරන්න. ඒක කරනකොටත් නිවන් දකින්න පුළුවන් වෙයි. ඉතින් බැරි වුණොත් මොකද කරන්නේ? ඉතින් අනික කරන්නේ. උත්සාහ කරන්නේ නෙවෙයි. ඒකයි මම කියන්නේ. ඒතන ගැටෙන්න අවශ්‍යතාවයක් නැහැ. අදහස් වමාරු කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මගේ ගෝලියෝ කවුරුත් නැහැ. මගෙන් බනාසන්නෝ පිරිසක් ඉන්නවා. ඕනේ කෙනෙක් ඕනේ ඒ ඕනේ කෙනෙක්ව ගන්න. දැන් කෙනෙකුට මං කෙනේ තරහක් ඇති වෙන්නේ කොහමද? තව ලොකු පිරිසක් හදාගෙන මුදුනවෙන්න යන්නේ අනේ නෑ මම මේ නිවන් දකින්න යන්නේ නිවන් දකින්න යනවා කියන්නේ මොකද්ද මේ පල්ලෙහා පොළොවට කිට්ටු වෙන්න යන්නේ සාස්ත්‍රුන් වහන්සේත් පොළොවේ වැඩ ඉන්නේ කාර්යපුත්යන් වහන්සේත් පොළොවේ වැඩ ඉන්නේ මම මහා ලැජ්ජසහගත මිනිහෙක් මම පුටුවක ඉඳගෙන ඉන්නේ කියන්නේ මම මහා මේ උඩකින් ඉන්නේ තාම මම බලන් ඉන්නේ කොයි මොහොතේද මේ ලැජ්ජාව මේ ලැජ්ජසහගත தත්ත්වෙ මිදෙන්නේ මම බලන් ඉන්නේ කොයි මොහොතේද මේ පොළොවට කිට්ටු වෙන්න ගිහිල්ලා උන්වහන්සේලා ගාව පාද මුල්ලේ වැඳ වැටෙන්නේ කොයි වෙලාවෙද එතන තමයි ඉන්නේ. ඒකයි පිංගුදෙන කිව්වේ ඔය ආරාම හැදුවා කියලා ඔය නායකත්වයක් එහෙම ගන්න කවුරුත් ලෑස්ති නැහැ. ඒවා පාලනය කරන්නේ ගිහි පිරිස්. ඒ ආරාමාධිපති එහෙම ඉන්නවද කවුරු? නැහැ. ඒකේ ආරාමාධිපති ගිහියෙක්. ගිහි පිරිසක් තමයි ඒක පාලනය කරන්නේ. පැවිදි උත්තම පිරිසක් අපේ යතිවරයන් වහන්සේලා බොහෝ පිරිසක් ඒකට අනුශාසනා කරා. එච්චරයි වෙන්නේ එතන. ඒකයි කිව්වේ මේ එතන මේ ලොක්කු මුදුන කවුරුත් නැහැ. එහෙනම් මේ කායානුපස්සනාව මනාකොට වඩන්න කායානුපස්සනාව මනාකොට වඩනකොට පින්වතුනි මේ කයයි සිත් පරම්පරාවයි වෙන් වෙන්න ඕනේ නැත්තම් මේක වැඩිලා නැහැ මොරු මහස්ගාදවලට අහු වෙන්න එපා ඔබට මම කියන්නේ අනිත් අයට ඕනේ විදිහක් ප්‍රශ්නයක් නැහැ මම ඔබට කියන්නේ මේ හොඳට අවබෝධයට ගන්න මේ සත්වයේ විද්‍යාමාන වෙන ක්‍රමවේද තුනක් තියෙන. ඒ කියන්නේ විද්‍යාමාන වෙනවා වගේ තේන ක්‍රම තුනයි තියෙන්නේ. ඔන්න ඔය ක්‍රම තුන බලන්න හොඳට. එකක් තමයි ඔය මන් දැන් කියපු එක. එහෙනම් ඔබ කායානුපස්සනාව මනාකොට වඩනවනම් ඒ වදල ඉවරනකොට මේ කය හිතෙන් වෙන් වෙන්න ඕනේ. මේ සිත් පරම්පරාවත් කයත් වෙන් වෙලා යනවා. ඒ වඩ දේශනා කළේදී ඇති වෙන්නේ. තාම ඉවර නෑ ඒවා. කායानुපස්සනාවේ තාම එක කොටසයි පටන් ගත්තේ මුළු ජීවිත කාලයක් කිව්වත් කායानुපස්සනාව එහෙම කියලා ඉවර ගන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒ තරම් පරම ශ්‍රේෂ්ඨ සත්‍ය ධර්මයක් සාතුන් වාසේ දේශනා කරලා තියෙනවා. හරි. ඊළඟට තව එකක් තියෙනවා මේකේ සත්‍යයක් ඉන්නවා කියලා ඔබට තේරෙන්නේ. මොකද ඒ වේදනා. ඔයා මේ පිස්සු කතා කරනවා. එහෙනම් මේ ගැහුවාම මට දැනෙන්නේ ඈ? දැන් අරුව මගේ අර වචනේ කියලා ගියාම මගේ හිතරි දුන්නේ. ඉතින් මන් නැත්තම් කොහොමද මගේ හිතරි දෙන්නේ? ඈ? අර මේ මලක් දැක්කහම මට තේින්නේ. ඈ? ඒක මේ ගඳක් අහම මම ගාලා මන් නහය වහගන්නේ. එහෙනම් කොහොමද මේ මේ සත්වෙක් නෑ සත්වෙක් නෑ කියන්නේ? කට උත්තරක් නෑ නේද එහෙම කිව්වහම? එහෙනම් මොකද්ද බලන් තියෙන්නේ? ඔන්න තව එක තැනක් සත්වෙක් පේන. සත්වෙක් ඉන්න නෙමෙයි. සත්වෙක් පේන. තිරිසට සත්වෙක් ඉන්නවා කියලා දැනෙන. තවත් එක තැනක් තමයි ওই වේදනා කියන්නේ. වේදනා කියපු ගමන් සිංහල ජාති කියන්න දැනෙන්නේ මොකද්ද? රිදෙනවා කියන එකනේ. එදි ඔතන මේ බුදුදහම වැහිලානේ. දැක්කද? පද වෙනස් වුණොත් ඔක්කොම ඉවරයි මං කියන්නේ රාගේ උණුසුම කියලා බෝඩ් ගහපු ගමන් පොඩි ළමයෙක්ගෙන් අහනකොට රාගය කියන්නේ මොකද්ද කියලා. හිහිගල ඉනාවේ. රාගය කියන්නේ හිහිගල හිනා වෙන්න ඕන එකයි. නෑ. ඒ ලිංගිකත්වය. අද රාගය සමානයි ලිංගිකත්වය කියලා තමයි මිනිස්සුන්ගේ ඔළුවල තියෙන්නේ. කාලරි කිව්වොත් එහෙම. ඔබ රාගයෙන් මත් වෙලා ඉන්නේ. මේ ආඳුරන්ට පිස්සුව කියයි. මට මේ මොන රාගයක් අක් නැහැ. මේ මගේ විනය විතරයි මට ඉන්නේ. මාර කතාවක් කියවනේ. කියන එකක් නැද්ද? ඇයි? පද වරද්දගෙන. රාගය කිව්වහම ඇයි? ඔය ඉතින් මේකයි. ලෝක ධම්ම ලෝකෙට එනවා. ලෝක ධම්ම වැඩි දියුණු වෙනවා. බුද්ධ ධම්ම පරිහානියට යනවා. එහෙමයි වෙන්නේ. විද්‍යාවක් වෙනවද? එන්නේම දියුණු වෙනවා. බුදු ධම්මක් වෙනවද? සමාජයේ බුදුදහමට මොකුත් වෙන්නේ නැහැ. සමාජයේ මක් වෙනවද? පරිහානියට යනවා. එහෙමයි වෙන්නේ. එහෙනම් මුලින්දිම බුදුදහම තමයි අංක 1. හැබැයි දැන් තියෙන විද්‍යාව නෙමෙයි අංක 1. කවදා තියෙන විද්‍යාව? ලෝකය විනාශ වෙන්න කලින්. ඒකට තප්පරයකට කලින් තියෙන විද්‍යාව තමයි හොඳම විද්‍යාව. එහෙනම් හොඳම විද්‍යාවෙන් කාටවත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද? බැහැ. ඒ විද්‍යාව කියන්නේ දිනු වෙන එක. තව එකක් හොයාගන්නකම් ඇත්ත. හැබැයි සාස්ත්‍රීය දහම කියලා කියන්නේ ආරම්භයේදී තමයි ඇත්ත. ඊට පස්සේ දේවල් එකතු වෙවි, වෙනස්කම් වෙවි එන්න පුළුවන්. ඒ ඇවිල්ලා ඒකේ පරිහානියකටපත් වෙන්න පුළුවන්. එහෙම නෙවෙයි සාසනයක් විනාශ වෙන්නේ. එහෙම ක්‍රමවේදයක් එන්න පුළුවන්. හරි. දැන් එහෙනම් කියන්නේ මේ වේදනා. වේදනා කියලා කියන්නේ වීමක් දැනෙනවා. යම් වීමක් දැනෙනවා. වේදනා කියලා කියන්නේ. ඇහැට රූපයක් ඇවිල්ලා ඇහැයි රූපයයි එකතු වෙලා හැදෙන මේ චක්කු විඥානයක් හැදිලා ඒක ස්පර්ශ වෙලා යම් වීමක් දැනෙනවා. ඔන්න ඔය වීමක් දැනෙන ක්‍රියාවලියක් තියෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය වෙනකොට කෙනෙකුට හිතෙනවා මොකද්ද? මම විඳිනවා කියලා. මට දැනෙනවා මේක. මට රෝස මලක් තියෙන බව දැනෙනවා. මට ඒක පේනිනවා. ආදි වශයෙන් කියනවා. මෙන්න මේ ඔන්න ඔයක තුල සත්වයක් විද්‍යාමාන වෙනවා. හැබැයි මේකේ තියෙන යථාර්ථය හරියට දැක්ගත්තා නම් ඒ කියුවේ වේදනානුපස්සනාව වැඩුවනම් මොකද වෙන්නේ? ඕන් ඕක වෙන විදිය හොඳාකාරවම දැනගන්නවා. වේදනා කියන එක ජනිත වෙන හැටි දැනගන්නවා. දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. පජානාති කිව්වහම දැනගනී කියලා විතරක් ගත්තොත් අමාරුයි කරගන්න. පජානාති කියලා කියන්නේ මෙන්න මේ ප්‍රභවය ජනනය වෙන හැටි බලන්න. දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. මේ දුක්ඛ වේදනාවක් දැනෙනකොට මේ දුක්ඛ වේදනාව ජනනය වෙන්නේ කොහොමද කියලා බලන්න. එක ක්‍රමයක් තව තියෙනව නැත්තම් ඒ ක්‍රමය තමයි ධනිස්ස රිදෙනවන රිදෙනවා. ඔන්නෝම ක්‍රමයක්. ඒ ක්‍රමයට ඇවිල්ලා තියෙන්නේ කොහමද? අර වේදනාව කියන්නේ රිදීමක් කියලා අරගෙන. එහෙමත් නිවන් දකින්න ක්‍රමයක් ඇති මන් දන්නේ ඒක. මට කියන්න පුළුවන් මන් දන්න ක්‍රමේ විතරයි. නිවන් දකින්න ක්‍රම කෝටියක් තියෙනවා පිට. ඒකයි කියන්නේ කවුරුත් කියන එකවත් එක ගැටෙන්න යන්න එපා. මම හරි උඹ වැරදි කියන්න බෑ. ඇයි? මම සර්වඥද එහෙම කියන්න. බුදුහාමුදුරුවෝ උපමාවකින්ම කියලා තියෙනවා. මට මතක නෑ ඒ ගහ කෑල ගහද කොහෙද. ඒ ගහයි එක කාලයකට එක පාටක්, තව කාලයකට තව පාටක්, තවත් කාලයකට තවත් විදිහක්. හැබැයි ඔය කොයි කාලෙක කොහොම කිව්වත් ඔය කියන්නේ එකම ගහ ගැන. එහෙනම් ක්‍රමවේද තියෙන්න පුළුවන්. ඒක නිසා පඬිතයෝ කියන පිරිස, ඒ කියන්නේ මේ ශාස්ත්‍රුන් වහන්සේ දෙවි දේශනා වෙන පඬිත පිරිස නෙමෙයි. අර ටිකක් දැනගෙන ගොඩක් කතා කරන පිරිස ඉන්නේ. ආන් ඒ අය මේ යතිවරයන් වහන්සේලාව විවේචනය කරන එක නවත්තන්න. අර හාඳුරුව තමයි ඇත්ත කියන්නේ, මේ හාඳුරුව බොරු කියන්නේ, මේක හරියන්නේ වැඩක් නෙමෙයි. එහෙම කරන්න හොඳ නැහැ. අපි කොහොමද දන්නේ කෑල ගහේ මොන පැත්ත ගැනද කතා කරන්නේ කියලා? සමහර උත්තුමී ඉන්නවා තනිකරම භාවනාව ගැන කතා කරනවා. දොස් කියලා එහෙම කරන්න බෑ. අපි ඔබට කියනවා භාවනාව කරන්න. හැබැයි ධර්මයේ මෙනෙහි කරන්න. එතකොට භාවනාව තමයි ඒ කරන්නේ. එතකොට ධානය වැඩි. කඩු ගන්නාවේ බහින්න දෙයක් නැහැ. මම හිතන්නේ මේ අපේ මහත්තුරු දාලා දී මේ මේ පාර මේ YouTube එකේ මේකටත් කඩු ගන්නාවේ මොකද? කඩු ගන්නාවේ නතර නොවන්න කියලා. එහෙනම් කඩු ගන්නාව දිහා බල්ල වැඩක් නැහැ. නුවර ඉඳලා කොළඹ එන කෙනා කොළඹට එන්න වැඩ කරගන්න. ඒ කිව්වේ මොකද්ද? ධර්මයේ මෙනෙහි කරන්න. ඒ අතරමඟදී ධානය වැඩි. ධ්‍යාන වැඩිලා නිරෝධ සමාපatti වෙනකම් ඔක්කොම වැඩිලා යයි ඔන්න. එහෙම හඩියුතු කරගන්න. ධර්මයේ වඩන්න. කාටවත් මෙතන ඉන්න කෙනෙකුට පුළුවන් එකපාරට මාමන් දැන් නිරෝධයට සම්බන්ධිනවා කියලා නිරෝධයට සම්බන්ධිනවා. එහෙමම කරන්න බෑ. එහෙම යන ක්‍රමවේදයක් තියෙන, ඒ ක්‍රමවේදෙට යන්න. ඒ යන්න නම් මොකද්ද කරන්න තියෙන්නේ? මේ ධර්මයේ වෙලී කරන්න. න චේතනා කරණීය සූත්‍රය මම හැමදෙස්සෙම ඔබට කියනවා. ධර්මයේ විසින් ධර්මයේ පවත්වනවා. නිබ්බාන පරතරයට යාම සඳහා ධර්මිය විසින් ධර්මිය පුරවනවා. ආයි ඔබට අමතෙන් කරන්න දෙයක් නැහැ. චේතනාවෙන් කළ යුත්තක් නැහැ. සුඛය වැඩිච්ච කෙනාට සමාධිය වැඩේවායි චේතනාවෙන් කළ යුත්තක් නැත. යනු ධර්මතාවයකි. එහෙනම් සුඛය හැදිච්ච කෙනා අනේ දැන් ඊළඟට මට සුඛේ දිනවනේ ඊළඟට මට සමාධිය ආවනම් කොච්චර චෝක්ද කියලා හිතන්න දෙයක් නැහැ. සුඛය තියෙන කෙනා සමාධියට යනවා. සමාධිය තියෙන කෙනාට යථා භූත ඥාන දර්ශනය ලැබෙනවා. යථා භූත ඥාන දර්ශනේ ලැබිච්ච කෙනා නිර්වේද වෙනවා. මේ වේදකරණ එක නවත්වනවා, පවත්වගෙන යන වැඩපිළිවෙල නවත්වනවා. නිර්වේදයෙන් විරාගය ලැබෙනවා, විරාගයෙන් විමුක්තිය ලැබෙනවා. විමුක්තිය ලැබිච්ච කෙනාට පින්වදින විමුක්ති ඥාන දර්ශනේ උදා වෙනවා. ආන් අරහතුන් වහන්සේ ලෝකෙට බිහි වෙනවා. ඔය එක තැනකවත් තිබුණාද මං හිතලා කරන්න ඕන එක? නැහැ. සද්ධාවෙන් ප්‍රමෝදය. එච්චරයි. සද්ධාවන්ත වෙන්න. සද්ධාවන්ත වෙන්න කිව්වේ මොකද්ද? සාදු සාදු සාදු සාදු කියන්නේ නෙමෙයි. ධර්මය අවබෝධ කරගන්න නැත්නම් කොහොමද සද්ධාවන්ත වෙන්නේ? එකින් එක ධර්මය අවබෝධ කරගන්න. මම ඔබට කිව්වා සද්ධාවයි අවබෝධයයි. සද්ධාවයි අවබෝධයයි. ඒක තමයි මේ නිවන් දකින්නවා කියන ක්‍රමය. සද්ධාවෙන් අවබෝධයට එනවා. සද්ධාවෙන් අවබෝධයට එනවා. ඒක තමයි යන්නේ. සද්ධාව කියේ මොකටද? විශ්වාසයට. අවබෝධය කියේ මොකටද? ප්‍රත්‍යක්ෂයට. ප්‍රත්‍යක්ෂය කළා. මොන ප්‍රත්‍යේද? ලෝකේ පවතින මොන ප්‍රත්‍යේද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. අවිද්‍යාව ප්‍රත්‍යක්ෂය කළාද? ඉස්සල විශ්වාස දෙන්න අවිද්‍යාව ප්‍රත්‍යක්ෂය කළා. ආයෙ ප්‍රශ්නයක් තියෙනවද එතකොට එතන? නෑ. මම උදාහරණයක් අරගෙනත් කිව්වා. අපි හිතමු අල්ලපු ගෙදර ඉන්න නෝන කෙනේ. දැන් මේ ලෝකේ තියෙන ප්‍රශ්නේ මේවා. අල්ලපු ගෙදර නෝනට ඔන්න කියනවා මෙයාට මේ යාළුවෙක් ඇහලා කියනවා මේ උඹලගේ අල්ලපු ගෙදර නෝනට තව මාත්‍යෙක් ඉන්නවනේ කියලා කියනවා. හැබැයි කියපු යාළුවත් ගොඩක් දුරට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්. ඒක නිසා මොකද කරන්නේ? ඔබට විශ්වාසයක් එනවා. හැබැයි තාම ප්‍රත්‍යක්ෂද? නෑ. යාලුවා නිසා විශ්වාස කළා. අනිත් එකේ නෝන හැදිරෙන විදිහත් එකේ ඔක්කොම බල්ල විශ්වාසයක් කරා. හැබැයි ප්‍රත්‍යක්ෂද තාම? නෑ. ඒ පිළිබඳ අවිද්‍යාවක් තියෙනවා තාම. අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඇත්ත ඇලි හැටියෙන් නොදැනීම. ඒක තියෙනවා තාම. දවසක පින්වතුනි ඔබට ඇස් දෙකටම පේනවා ඒක. දැන් මොකද උනේ? අන්න ප්‍රත්‍යක්ෂ වුණා. ඒ පිළිබඳ තිබිච්ච අවිද්‍යාව හැවත් ඒ ප්‍රත්‍යක්ෂයක් වෙලා ගියාද? ඡේ වෙලා ගියා. දැන් ආයි ඔබට ප්‍රත්‍යක්ෂයි ඒක. ආයි විශ්වාසයෙන් ගත යුත්තක් නෑ. ලන්ඩන් වලට එනකොට ඒදි ඔබට තිබ්බා එංගලන්තය කියලා රටක් තියෙනවා. මක් කළද තිබුණේ? විශ්වාසයක් තිබුණේ. දැන් තියෙන විශ්වාසයක්ද? නෑ. දැන් තියෙන ප්‍රත්‍යක්ෂතාවයක්. ඇයි? ලන්ඩන් තමයි තියෙනවා. මේ තියෙන අපි ඉන්නේ ඒකේ තමයි. ආදිවාසීන් ඔන්න හිතෙනවා. මෙන්න මේක තමයි පින්වදින සද්ධාවෙන් ප්‍රත්‍යක්ෂයට. සද්ධාවෙන් ප්‍රත්‍යක්ෂයට හැමදෙස්සෙම ඕක තමයි කරන්න තියෙන්නේ. එහෙනම් සද්ධාවන්ත වෙන්න නම් හැමදෙස්සෙම මොනව කරන්න ඕනේද? ධර්මය අහන්න ඕනේ, ධර්මය මෙනෙහි කරන්න ඕනේ. ධර්මය අහන්න ඕනේ, ධර්මය මෙනෙහි කරන්න ඕනේ. ධර්මයේ මෙනෙහි කිරීමේ වැඩපිළිවෙලේ තමයි පින්වතුනි මේ කටයුත්ත වෙන්නේ. අන්න ඒක නිසා තමයි ඔබට කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේගේ දේශනා ආශ්‍රයෙන් කියන්නේ ධර්මයේ මෙනෙහි කරන්න පටන් ගන්න ඉතුරු ටික ඉබේ වෙයි. ආයෙම අමුතුවෙන් මුදන් අනාගෙන යන්න ඕනේ නැහැ. හැබැයි භාවනාව හොඳට පුහුණු කරන උත්තම පිරිස් ලංකාවේ ඉන්නවා. ඒ එක මාර්ගය. ඉතින් ඒකේ ආයේ ප්‍රශ්නයක් නැහැ. ඒ මාර්ගේ යන්න ඕනේ උත්තම පිරිස ඒ මාර්ගේ යනවා. හා හා භාවනාව වැරදි වරෙන් වරෙන් මේකට වරෙන් කියලා එහෙම කතා කරන්න ඕනේ නැද? එහෙම එකක් නැහැ. ඒක හරි මේක වැරදි කියලා කතා කරන්න ඕනේ නැද? එහෙමත් එකක් නැහැ. ඕවා මේ දීන හීන පු탁ජනයන්ගේ වැඩ. ඒ தත්ත්වෙට වැටෙන්න එපා කවර කවදාක. එහෙනම් පින්වතුනි දැන් ඔන්න බලන්න. එතකොට එහෙනම් අර කකුල රිදෙනවා රිදෙනවා කියලා එහෙම ක්‍රමවේදකුත් ඇති. හැබැයි ඒක අපි දන්නේ නැහැ. ඊට වඩා එහා ගිය ක්‍රමවේදයක් අපි දන්නවා. ඒ ක්‍රමවේදේ තමයි පින්වතුනි යම් වීමක් දැනෙනකොට ඒ වීම දැනුනේ කොහොමද කියලා බලන්න. හොඳට අවබෝධයෙන් අවධානයෙන් ඉන්න. අවධානයෙන් ඉඳගෙන බලන්න ඒ වීම දැනෙනකොට ඒ වීම කොහොමද දැනුනේ කියලා. ඔන්න ඒ විදිහට අවධානයෙන් ඉන්නව නම් පින්වතුනි ඔබට තේරෙන්න පටන් ගන්නවා මේ වීම දැනෙන ක්‍රමවේදයක් තියෙන. ඒ වීම දැනෙන්නේ ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය කියන එක චක්කු විඤ්ඤාණය දැස්සට පස්සේ ඔන්න ඕක ස්පර්ශ වෙලා ඔන්න ඔතනින් තමයි වීම කියන එක දැනෙන්නේ. එහෙනම් මේ වීම කියන එක ප්‍රත්‍යක්ෂ ඉතින් දැනගන්න එකක් නෙමෙයි මේ. මේක මේ ක්‍රියාවලිය. ඇහැ නැති දැන වේදනා නැහැ. රූප නැති දැන වේදනා නැහැ. චක්කු විඤ්ඤාණ නැති දැන වේදනා නැහැ. ස්පර්ශ වෙන්නේ නැත්තම් වේදනා නැහැ. හිතක් හැදුන්නේ නැත්තම් වේදනා නැහැ. නිරෝධ සමාපatti ඉන්න උතුමෙකුට වේදනා නැහැ. ඒකයි කිව්වේ සංඥා වේද හිත නිරෝධය කියලා. නැහැ එකක්වත් වැඩ කරන්නේ නැහැ ඒ උත්මයාගේ. එහෙනම් ඇහැ නැත්තම් වේදනා නැහැ. කන මේ ඇහැ නැත්තම් වේදනා නැහැ. රූප නැත්තම් වේදනා නැහැ. සංඥා මේ ඊළඟට විඥානේ නැත්තම් වේදනා නැහැ. ස්පර්ශ නැත්තම් වේදනාව නැහැ. එහෙනම් ඔය වේදනාව කියන එක හැදෙන්න හේතු ටිකක් බලපානවා. ඔන්න ඕක හොඳට දැක ගන්න. ඒක දුක් වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් හෝ සුඛ වේදනාවක් හෝ මොන වීමක් හරි දැනුණොත් ඒ වීම දැනුනේ කොහොමද කියලා හොඳට බලන්න. ඔන්න ඔය ක්‍රමවේදී හොඳට බලාගෙන යද්දි ඔබට තවන් දවසක ප්‍රත්‍යක්ෂ වෙයි එක කරුණක්. මොකද්ද? මේ වේදනා කියන ක්‍රමවේදය සත්වයේ කියන කෙනෙක් කරන වැඩක් නෙමෙයි. මේක ක්‍රමවේදයක්. මේක ක්‍රියාකාරීත්වයක්. ඇක්ටිවිටි එකක්. ඔන්න ඕක මතක් ඕක හොඳට ප්‍රත්‍යක්ෂ වෙයි. ඒකත් හරියි. ඊට පස්සේ තව එකක් තියෙනවා පින්වතුනි සත්වයේ ඉන්නවා කියලා දැනෙන. මොකද්ද? හොඳට හිතලා කියන්නකෝ. හොඳට හිතලා කියන්නකෝ. මොකද්ද හොඳට හිතලා කියන්නේ කියේ? ඔන්නේ හිතන්න පුළුවන් කියන එක. දැන් විද්‍යාඥයන්ට ප්‍රශ්නයක් නේද? මේ ගස් කියන ඒවා. ජීවිද අජීවිද කියන. එතකොට ඒගොල්ලෝ ප්‍රශ්න දාන්නේ කොහොමද? ඈ? ගස් වලට චලනය කරන්න බෑ. කවකට කියන්නේ නෑ චලනය කරන්න පුළුවන්. නෑ ප්‍රභාවර්තී චලන තියෙනවා. ඈ ඉරහැරන පැත්තට යන්නේ සූර්යකාන්ත ගාහේම නේ. නේද? ඒ ඕවාදි ඒවා තියෙනවනේ. හරි එහෙනම් එහෙම තියෙනවා. චලනය කරන්න පුළුවන්. එහෙනම් ප්‍රාණයක් තියෙන්න ඕනේ. ආදි වශයෙන් තියෙනව නේද? එහෙනම් ඔය කතා කරන්නේ ඔය ටික ගැනම නේද? එක තැනකදී පොඩ්ඩක් හිර වෙනවා මොකද්ද? හිතන්න බෑ. එහෙනම් ගස් වලට ප්‍රාණයක් නෑ මොකද හිතන්න බෑ. දැන් කෙනෙක් අහනවා එහෙනම් සත්තුන්ට හිතන්න පුළුවන්ද කියලා. පුළුවන්. කොච්චරක්ද? සත්තුන්ට හිතන්න පුළුවන් පිළිගන්නේ ක්‍රමවේද හතරක් විතරක්. ඒ මොකද්ද? කුසට ආහාරක් හොයාගන්න. නිදාගන්න තැනක් හොයාගන්න. වර්ගයා බෝ කිරීම උදෙසා අවශ්‍ය කෙනා කෙනෙක් හොයා ගැනීම සහ ඒ හොයා ගැනීමේ ක්‍රියාකාරීත්වය උදෙසා. ඊළඟට අනුතරකින් බේරෙන්න. ඔන්න ඔය කරුණු හතරට ස්වභාවිකව ඒකට කියනවා විපාක 이르දීන් කියලා. කර්ම විපාක 이르දියක් තියෙනවා. ඒ විපාක 이르දියට අනුව ඒවා සකස් වෙලා තියෙනවා. අන්න ඒ ටික උදෙසා ගෝචර කරගන්න හිතන්න පුළුවන්. එච්චරයි. ඔබ දැකලා තියෙනවද? සිංහේ හොඳ ලස්සන උගුලක් එහෙම අටවල මූවල්නවා. නේ? සිංහයෝ සිය දෙනෙක් ගත්තොත්, ඔය සිංහයෝ සිය දෙනාම දඩයන් කරන්න එකල ක්‍රමවේදයකට. වෙන ක්‍රමවේද උගන්වන්නේ නැහැ. උගන්වන්න යන්නේ නැහැ නේ කවුරුත් කොහොමද? ඒ උත්පත්තියෙන් ලැබිලා තියෙන එකක් තියෙනවා. අන්න ඒක පුන්නේ දැන් ඔබට පුළුවන් ඉගිලෙන්න. උඩින් අහසින් යන්න. ඔබට බෑ. නමුත් උගුසට පුළුවන්. මහා ඉහළ ආකාශය ඉගිලෙන්න. ඒක යාට තියෙන මොකද්ද? විපාක ඉර්ධියක්. ඒක විපාකයක්. ඒ විපාකයෙන් තමයි ඒක ජනිත වෙලා තියෙන්නේ මේ විදිහට. එහෙනම් සත්තුන්ටත් එහෙම ක්‍රමවේදයක් තියෙනවා. බොහොම සියුම් එකක්. ගස් වලට ඕක නැහැ. දැන් ඒක නිසා කියන්න පුළුවන් මොකද්ද? ගස් වල ජීවියක් නැහැ කියලා. දැන් මගෙන් එහෙම ප්‍රශ්න අහලා එවන්න එපා. ඇත්තටම ගස් වල ජීවියක් තියෙනවද නැද්ද? මම මෙතනට ආවේ ඇතද නැතද කියන එකට උත්තර දෙන්න නෙමෙයි. යම් දවසක, තව බොහොම නුදුරු දවසක, දැන් මෙච්චර කල් අපි මේ ජීවිත මේ ජීවයක් තියෙන ඒවා ගැනනේ කතා කරන්නේ පටිච්ච සමුප්පන්නව. යම් දවසක මම කතා කරන්නම් ජීවයක් නැති දේවල් හැදෙන්නේ කොහොමද කියලා. ඔය ගස්කල් වගේ දේවල් කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. ඒවත් සංකතයි පටිච්ච සමුප්පන්නයි. මේ ලෝකෙ කිසිවක් පින්වතුනි සංකාර වලින් තොරව හැදෙන්න හේතුවක් නැහැ. ඉරහඳ තාරකා පවා මනුස්ස සංකාර වලින් හැදිලා තියෙන්නේ. මනුස්ස දේව බ්‍රහ්ම සංකාර වලින් හැදිලා තියෙන්නේ. ඒ ක්‍රමවේදය මම පෙන්වන්නම් ඉස්සරහට. ඉස්සෙල්ලා තම ගමන්නේ මේ මනස තියුණු කරගන්නකො. මේ පිළිවන් තියෙන දේ හොඳට තියුණු කරගන්න ධර්මයේ මෙනෙහි කරන නැත්නම් නිකන් පාළුගේ වළම් බිඳිනවා වගේ වෙනවනේ. ඔය කියාගෙන යයි එකෙක්වත් දන්නේ නැති. යා හිටපු ගමන් අහන්නේ අභිධර්මයේ ප්‍රශ්න. ප්‍රශ්නයක් අහන ඕකට උත්තර දෙනවා පැය දෙකක් ඉතර. අන්තිමට මොකද වෙන්නේ? ඈනුන් ඇරෑරී ඉන්නවා. ඇයි කියන එකක්වත් තේරෙන්නේ නැහැ. ප්‍රශ්නය අහුවාම උත්තර නොදීත් බෑ සමහර වෙලාවට. පුළුවන් තරම් ඔවයිට් කරන්න හදනවා. ඉතින් එහෙමයි ක්‍රමවේදේ. එහෙනම් දැන් පින්වතුනි, ඔතන එහෙනම් දැන් ඔබ දන්නවා එකක්. මොකද්ද? මේ සත්වයේ මේ ඇවිල්ලා තියෙන්නේ සත්වයේ කියන කෙනා නිර්මාණය වෙලා තියෙන්නේ තව එකකින්. මොකද්ද? අර කියන හිතන්න පුළුවන් හින්දා කියලා. අපිට සත්ව සංඥාවක් එනවට අගාලා හිතන්න පුළුවන් නිසා. හිතන්න පුළුවන් හින්දා කියලා. ඒ කියන්නේ පින්වතුනි, මිනිස්සයා හිතා මේ අපේ තුල තියෙන එක දෙයක් මොකද්ද? මේ හිත තියෙන නිසා. හිත හදේ හැදෙන නිසා එයා සත්වයේ කියලා. ඔන්න ඕක අරගන්න පුළුවන් සාස්ත්‍රුන් වහන්සේගේ ඊළඟ දේශනාවේ. මොකක්ද ඊළඟ දේශනාව? චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව මනාවකට වැඩිච්ච කෙනෙකුට පින්වතුනි, ඒ කෙනා හොඳාකාරවම දන්නවා මෙතන මේ සිත් පරම්පරාවක් යන්නේ. ඒ සිත හැදෙන ක්‍රමවේදයක් පටිච්ච සමුප්පන්නව අවබෝධ කරගන්න. ඔන්න ඔය ටික පටිච්ච සමුප්පන්නව අවබෝධ කරගන්න ක්‍රමවේදේ තමයි එතන තියෙන්නේ. එතකොට එතන කියනවා මොකද්ද? සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. සරාගිකෝ හිතක් හැදුනහම සරාගිකෝ හිත හැදුනේ කොහොමද කියලා හොඳට බලන් ඉන්න. කොහොමද හැදුනේ? අන්න එතනට ගියාට පස්සේ ඕක මනාකොට දකින්න කෙනාට වැටහෙනවා මේ හිත හැදෙන්න පටන් ගන්නේ බාහිරින් එන එකෙක් හින්දා. හොඳ බලන්න බුදුදහමේ තියෙන තර්කානුකූල ස්වභාවය. ගිලින්න එපා එකපාර. හොඳට මෙනෙහි කරලා බලන්න මේ කියන කරුණු. චිත්තානුපස්සනාව හොඳට බලාගෙන ඉන්නවා මේ හිත හැදෙන හැටි. සරාගික හිතක් අහම ඒක හැදුනේ කොහොමද කියලා බලන්න. ඉතින් අද තියෙන ක්‍රමවේදයක් තව තියෙනවා පිරිස කතා කරන. මම ඒවා වැරදි කියලා කියන්නේ නැහැ. මම ඔහොම සිවුම් විදියට මේවා කියන්න ඕනේ. මොකද ඔබ වේගෙන් ගලව ගන්නත් ඕනේ. ඔබව කියලා කිව්වේ මේ නිවන් දකින්න යන අපිත් එක්ක නිවන් දකින්න යන පිරිසක් ඉන්නවානේ. අන්න ඒ අය. ඒකෙන් අරක වැරදි කියලා නෙමෙයි. ඒකත් හොඳට මතක තියාගන්න. ඒක කරන උත්තම පිරිසක් ඇති ඒ අය නිවන් දකි. ඒක ප්‍රශ්නයක් නැහැ. එකත් කියන්නේ මොකද්ද? සරාගං වා චිත්තං සරාගං චිත්තං දිපජානාති කියලා. සරාගික හිතක් ආහම සරාගික හිතක් ආපු බව දැනගන්න. ඉතින් ඒක කරන්න පුළුවන් චිත්තානුපස්සනාව කරනවා. ඒ පැත්තෙන් කරනවා. මේ මෙන්න මේ මාර්ගයට අවතීර්ණ වෙලා මෙන්න මේ යන පිරිස පොඩ්ඩක් ඊට වඩා එහාට තව හිතන්න. ඒ තමයි සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. එතකොට පින්වතුනි, ඔන්න ප්‍රභවයක් ජනනය වෙන ක්‍රමවේදයක් තියෙන්නේ. ඒ ප්‍රභවයක් ජනනය වෙනකොට තියෙනවා ඔය ප්‍රත්‍යයෙන් ජනනය වෙන ක්‍රමයක් තියෙනවා. ඔය පජානාති කියලා කිව්වේ අන්න ඒකට. ඔය ප්‍රත්‍යයෙන් මෙහෙමයි, ඒකට දැනගන්නවා කියලා කියනවා. විජානනය කියලා කියන්නේ දැනගන්නවට. ප්‍රජානනය කියලා වචනයක් අහලා තියෙනවා නේද? ඇයි ඕකට ජනනය දා නැතුව ප්‍රජානනය කියලා දාලා තියෙන්නේ? හ ප්‍රජානනය කියලා කියන්නේ පින්වතුනි අර ප්‍රභවයක් ජනනය වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ අර අවිද්‍යා මූලයෙන් ජනනය වෙන ක්‍රමවේදයක් තියෙනවා. ප්‍රත්‍යයෙන් ජනනය වෙනවා. එහෙම ක්‍රමයක් නෙ තියෙන හැම එකක්ම ප්‍රජානනය තමයි වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ප්‍රත්‍යයෙන් ජනනය වෙනවා. මොන පත්යෙන්ද? අවිද්‍යා පත්යෙන් පටන් අරගෙන ඒ දේවල් වලින් පච්චුප්පන්න නැත්නම් අර පටිච්ච සමුප්පන්න ක්‍රමවේදකින් ජනනෙවි යනවා. එහෙනම් මේකෙදි පජානාති කියලා කිව්වහම ඕක සංස්කෘතයෙන් හරවලා ගත්තොත් ප්‍රජානාති කියලා කියන්න පුළුවන්. සංස්කෘතේන ප්‍ර වගේව තියෙන්නේ. ප කිව්වහම පාලි වෙනවා ඒක. එතකොට එහෙනම් සුද්ධ මාර්ගදී තියෙන්නේ මොකද්ද? පජානාති කියලා. එතකොට පජානාති කියන එකට තව ටිකක් ගැඹුරට අර්ථයක් ගන්න. මං කියන්නේ මේ දැනගනි කියන එක වැරදි කියලා නෙමෙයි. තව ටිකක් ගැඹුරට දැනගන්න මේක. කොහොමද දැනගන්නේ? පත්යෙන් ජනනය වෙන හැටි බලන්න. එහෙනම් සරාගික වූ හිතක් ආවට පස්සේ ඒ සරාගික වූ හිත ඇති උනේ කොහොමද? මේ පත්යෙන් ජනනය උනේ කොහොමද කියලා බලන්න. අන්නේ බලනකොට මේ හිත gedi වැටෙනවා කියලා හිතෙන්නේ නැහැ. ඒකත් ක්‍රමවේදයකට සිද්ධ වෙන බව Tamanට පේනවා. ඔන්නෝක නිරන්තරයෙන් බලනකොට සදෝ සංවා චිත්ත ඊළඟ මහග්ගතං වා චිත්තං ආදි වශයෙන් ඔබ උඩට යනවා. මහග්ගතං වා චිත්තං අමහග්ගතං වා චිත්තං ආදි වශයෙන් මෙහෙම යනවා. මේ යන ක්‍රමවේදයේදී හොඳට බලන් ඉන්නවා. ඒතකොට මේ එන හිත් එක එක જાතියට එන හිත් කොහොමද හැදින්නේ? ඔන්න එතකොට එකක් දකින්න පටන් ගන්නවා. ඒ තමයි මේ හිත් හැදෙන්න බාහිරින් එකක් එනවා. ආන් ඒ පුද්ගලයාට අවබෝධ වෙනවා තව එකක් තියෙනවා මේ භව ගමන නතර කරගන්න ඉහුසුළු වෙන. නැත්තම් මේ භව ගමනේ යන්න වැඩපිළිවෙල කළද? ඒ මොකද්ද? ධම්ම. අන්න එතකොට තමයි පිළිගන්නේ ධම්මානුපස්සනාව කියන්නේ මොකද්ද කියලා අවබෝධයටපත් වෙන්නේ. ධම්ම. එතකොට දකිනවා මේ ආපු ධම්මයෙන් සංකාර වෙලා විඥාන හැදිලා ඒක තමයි මේ ගියේ. නිසා මම හිතුවා නෙමෙයි. මම හිතනවා කියන එක වෙනව නෙමෙයි. මම හිතනවා කියන එක වෙනවනම් එකම ළමයෙක්වත් විභාගෙ ෆේල් වෙයිද? හයි පුතේ හොඳට කන්සන්ට්‍රේට් කරලා අහගන්න. ඌ මොකද කරන්නේ? අර පැත්තෙන් පොඩි සද්දයක් ආවනම් කංගාල බැලුවා. බලන්න ඊගාල hina වෙලා ආයි බලනකොට සර් පාඩමින් භාගයක් කරලා ඉවරයි. ඕක නේද යන විදිය? එහෙනම් මම බලනවනම් මම හිතනවා නම් මොකද්ද වෙන්න ඕනේ? හිතුවම තමයි ආයේදී මොන අරමුණක් එහෙම එන්න විදියක් නැහැ නේද? එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. අරමුණක් ආව නම් ඒ අරමුණට ඔබ මේ හොඳට අහගෙන ඉන්න ගමන් එකපාරට දැන් මෙතන ආවිද මොකක් හරි සද්දයක් එනවා. පොඩි ළමෙක්ගේ කෙඳිරිල්ලක් එනවා. හිටපු ගම මෙතන අම්මා කෙනෙකුට මතක් වෙනවා මොකද්ද? ඒ කෙඳිරිල්ලත් එක්කම ගෙදර නිදාගෙන ඉන්න දරුවා. දැන් මොකද වෙන්නේ? අනේ ඒක ඈවද දන්නේ. දැන් එන්නේ හිත ගහක් හතගත්තා. අර මං කිව්වේ අර වනාන්තරයේ ඉන්න වඳුරු පැටියා වගේ මොකද කරන්නේ? හොඳට ඇදීලා වීසි වුණා අර ඈත තියෙන එකට. අපි හිතමු මේ ආවේ කොහෙන් හරි මේ බ්‍රිස්ටල් වලින් කියලා. මොකද උනේ හිත? මේ දැන් තිබිච්ච හිත එක තප්පරයට වීසි වුණා කොහටද? බ්‍රිස්ටල් වලට. දැන් ගිහිල්ලා. එතන දැන් අර ගහ දිගේ යනවා. අන්න දැන් මේ දාලා දන්නේ. හස්බන්ඩ්ව ගෙදර තියලා ආවේ. නැතනම් මේ විරිඳව ගෙදර තියලා ආවේ. ආදි වශයෙන් දැන් දේවල් හිතලා එනකොට. බණින් විනාඩි 5ක් ඉදිරිය ගිහිල්ලා. කොහොම නේද ක්‍රමවේද හැදෙන්නේ? ඉතින් මෙතන නිවන් දකින්න ආපු කෙනා එහෙනම් එහෙම ඉන්න එපා. එහෙනම් පින්වදින මේ මනුස්ස මේ පුද්ගලයෙක් විසින් හදන වැඩපිළිවෙලක් නෙමෙයි ඉන්නේ තියෙන්නේ. ඔන්නෝක හොඳාකාරවම තේරුම් යනවා. ඒක ගැන මෙනෙහි කර කර ඉඳද්දි. එන්න එතකොට තේරෙනවා පින්වදින මේකට තව එක්කෙනෙක් බාහිරින් එනවා. එයා තමයි ධම්ම. එහෙනම් ධම්ම අනුපස්සනා කරන්න පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? ධම්මයට අනුව ධම්මේසු ධම්මානුපස්සනාව. එතන මොකද වෙන්නේ? ධර්මය ධර්මයන්ගෙන් පහ කරනවා. අනුපස්සනා කියන්නේ 95 කළා දානවාට. එහෙනම් 95 කරනවා කොහොමද? ලෝක ධර්මය බුද්ධ ධර්මයෙන් මක් කරනවාද? පහ කළා දානවා. අන්න බුද්ධ ධර්මය දැන් ඔන්න ගත්තා භූමිතල් බාල්දිය අතට. එතකම්ම ලේසි නෑ ඔය භූමිතෙල් බාල්දිය අතට අරගෙන මේක හොදන්න පටන් ගන්න. දැන් මොකද කරන්නේ? දිගට හරහට භූමිතෙල් ගගහා භූමිතෙල් ගගහා භූමිතෙල් ගගහා මැෂින් එක සුද්ධ කරනවා. එතන තියෙනවා ශාස්ත්‍රුන් වහන්සේගේ සියලුම ධර්ම කාරණා. සියලුම ධර්ම කාරණා. ඒ ඔක්කොම විස්තර විග්‍රහ කරලා තියෙනවා. යම් දවසක කියවන්න හම්බුනොත් කියවලා බලන්න. ධම්මානුපස්සනාව විශාලම හරිය. සතර සතිපට්ඨානෙ තියෙන. පංච නීවරණ ධර්මයන්ගෙන් පටන් අරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්වා සියල්ල විස්තර විග්‍රහ කරලා තියෙනවා ඒක. එහෙනම් එන්නේ ධර්ම ඇසුරු කරන්න පටන් ගන්නවා. ඒ ධර්ම ඇසුරු කරනකොට කරනකොට මොකද වෙන්නේ? ඒ ඔක්කො ඒ ධම්ම ඔක්කොම මොනවද? භූමිතය. භූමිතේ ගගහා භූමිතේ ගගහා බල බල බල බල බල බල යනවා ඉස්සරහ. ඔන්න එකම වේදී මොකද වෙන්නේ? සාස්ත්‍රුන් වහන්සේ අප වෙලා තියෙනවා. හත් දවසක්. ඕක කළොත්. මේ වැඩේ කල්ලි ඉවර කරගත්තා. එනං ශෝක පරිද්දවානං සමතික්කමයි දුක්ඛ දෝමනස්ථානං අත්තංගමයි ඥායස අධිගමයි නිබ්බානස සච්ච කිරියයි. ওই ටික ඔක්කොම වෙන්නේ කොහමද? චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානේ. එනං බිංගුදේ මේ සතර සතිපට්ඨානේට අවතීර්ණ වෙලා මේක කරන්න. මේ ඔබට ඔක්කොම මේ ඔබ විසින් හිතිය යුතු දේවල් පවා ඔබ විසින් හොයාගත යුතු දේවල් පවා අපි දේශනා කරනවා. ඒකයි කල්යාණ මිත්‍ර ඇසුරක තියෙන වැදගත්කම. හරිනම් ඕව ඔබනේ හොයාගන්න ඕනේ. එහෙන් එක විමසලා විමසලා විමසලා විමසලා ඒ උඩට උඩට අරන් යන්නේ දැන්. නෑ දැන් ඔබට යන්න අපි තල්ලු කරලා දෙනවා. මෙතන මෙන්න මෙතනට ආවා මේක මෙහෙමයි තියෙන්නේ දැන් එහෙම හිතන්න බලන්න. ඔන්න ඔය විදිහේ හිතලා බලන්න දැන්. ඔය විදිහට දෙනවා. ඒකයි කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ තියෙන වැදගත්කම තියෙන්නේ. උන්වහන්සේලා ඇසුරේ ඉන්න එක කොයිතරම් වාසනාවන්තද කියලා සාස්ත්‍රුන් වහන්සේ කියන්නේ ඒකයි. සෝතාපන්න ඵලයේ විතරක් නෙමෙයි අරහත් ඵලයේ දක්වාම කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක ඕනේ කියලා. පරපත්‍ය රහිත වෙන්න පුළුවන්. සෝතාපන්නයා පරපත්‍ය රහිතයි. ආයිද මේ කාගෙන්වත් ධර්මයේ අමුතුවෙන් අහන්න දෙයක් නැහැ කවදා හරි නිවන් දකින්න. ඔකනේ වචනේ දාගන්න. ධර්මයේ ආයි කාගෙන්වත් අහන්න ඕනේ නැහැ කවදා හරි නිවන් දකින්න. හැබැයි ඒවත් මෙවිදිහම නිවන් දකින්න ඕන නැහැ. ඒ යෝධුරෝ නිවන් දකින්න ඕන. කල්යාණ මිත්‍ර ඇසුරේ ඉන්න එක හොඳයි. සාස්ත්‍රුන් වහන්සේගේ දේශනා මේ. එහෙම ඉන්න එක හොඳයි. එහෙම ඉඳලා උන්වහන්සේලාගෙන් බාරුණු කාරණා ඉගෙනගෙන ඉවරලා ඒව මෙනෙහි කරන වැඩ පිළිවෙලක යෙදෙන එක හොඳයි. ඉතින් මේක වින්ගොද දැන් හොඳට තේරුම් ගන්න. එහෙනම් හතර සතිපට්ඨානය කියන්නේ මේ අමුතු එකක් නෙමෙයි. මේක හරියට වැඩිලි ඉවරනකොට ඔය සාස්ත්‍රුන් වහන්සේ කියපු දේ ඔබට වෙන්න ඕනේ. අද වෙලා තියෙනවා. මාන්නක්කාරකම තමයි හෙනේට හෙනේට ඉඳලා තියෙන්නේ. මාන්නක්කාරකමට ඔක්කොටම කලින් මේ ධර්මයේ හරියට මනාවකට අවබෝධ කරගන්නටත් කලින් ධ්‍යාන භාවනා ගැන හිත තියන්න යනවා. ඒව කරන්නේ මාන්නක්කාරකමට. ඊළඟට අභිධර්මයට හිත තියන්න යනවා. මේ මූලික ධර්මයක් දන්නේ නැහැ. අභිධර්මයට තමයි හිත තියන්නේ. දැන් මෙහෙම දොස් මේ දොස් කියනවා නෙමෙයි අපරාධී ගෙදර දරුවන්ට කියලා අනේ පුතේ මට තාපිය දවස් 7ක් මට දෙන්න පුතේ. ඒ දවස් 7ට ඕගොල්ලෝ නිවාඩු දාලා හරි දරුවන්ව බලා ගන්න පුතේ. මට දවස් 7ක් දෙන්න මගේ යාළුවොත් එක්ක ගිහිල්ලා සතියේක භාවනාවක් තියෙනවා මට ඒකට සහභාගී වෙන්න. අර වැඳලා වැඳලා වැඳලා දරුවන්ට. ඇයි දෙමාපියෝ කියන්නේ කවුද? දරුවන්ගේ දරුව බලා ගන්න වැඩකාරයෝනේ. ඕක සාපේ. ඒකයි මම කිව්වේ. මනුස්ස වර්ගයාට සාපයක් තියෙන්නේ. ගැලවිලා පෙන්වන්නකො පුළුවන්. දරුවෝ දැන් අනේ දීගේ දෙන වයසේනේ දරුවෝ ඉන්නේ දරුවෝ දීගේ දීලාම එන්නම් කියලා හිතාගෙන ඉන්න පිරිසක් මෙතන ඇතින් ගැලවිලා පෙන්නන්නකෝ පෙන්න උදාට මම සාදුකාරයක් දෙන්න ඊට පස්සේ ලේලි මගේ මුණු මුරාක බඩේ ලේලි ආහමම එන්න ඊට පස්සේ ආමේද අනේ හුරතල් කිරි කැටියා කොහොම දාලා එන්නද තනියෙන් කරගන්න බෑ කුළුඳුලේ හැදිච්ච දරුවන්නේ පොඩ්ඩක් ඉඳලා බලලා මෙන්න. එතකොට ඒක කියන්නේ අපිට නෙමෙයි. ඒක කියන්නේ යම රජුන්ට. පොඩ්ඩක් ඉඳලා බලලා මෙන්න. ආයි ආරාම පැත්තේ එහෙම ඇවිල්ලා වැඩක් නැහැ. ඇයි? ආරාමේ කියලා කියන්නේ අනාථාගාරයක් නෙමෙයි. වීරිය වඩන උත්තමයන්ට වීරිය වඩන්න තියෙන තැන. තවම මේ බොහොම හිතා ගන්න. ඔය කොහොම කළත් අන්තිමට පරදිනවා. සක්‍ර දේවේන්ද්‍රයත් අන්තිමට පරදිනවා. සක්විති රජුරුවත් අන්තිමට පරදිනවා. සාත්‍රුන් වහන්සේත් හරිහතුන් වහන්සේලාත් මේ මාර්ගය පුරන සේක උත්තමයෝ දිනනවා. අනිත් හැම කෙනෙක්ම පරදිනවා. ආයි එක අහන්න දෙයක් නැහැ. හෙට ඉර පායනවද? ඔව්. ඒ වගේම විශ්වාසයි. පරදිනවා. ඇයි? කොච්චර ධන දාන්න පුරෝගෙන හිටියත් ලොහු කමට හිටියත් යාන වාහන භවභෝග තියාගෙන දරු සම්පත් තියාගෙන හිටියත් අන්තිමට මැරෙනවා. ඉතින් වැඩක් තියෙනවා. ඉගෙනගෙන වැඩක් තියනවාද පින්වතුනි? නාකි වෙනවනේ. ඉගෙනගෙන වැඩක් තියනවාද පින්වතුනි? ලෙඩ වෙනවනේ. මම මෙන්න මේ උදාහරණේ කියන්නම්. මට මේකට උත්තරයක් දෙන්න ඕන. මහා වසංගතයක් පැතිරෙනවා. වසංගතය පැතිරිලා යනකොට ඒ වසංගතෙන් බේරෙන්නේ උදේ 8 ඉඳලා හවස 5 වෙනකම් ඉරේලිය වැටෙන තැනකට වෙලා ඉන්න ඕනේ. ඒ ලෙඩේ හැදෙනකින් බේරෙන්න. බඩටන යතුස මෙතනින් මං කියන්නේ ඒකෙන් බේරෙන්න. දැන් ඕනේ කියලා හිතන්නකො. දැම්මට කියන්න. ඒකෙන් බේරෙන්න දැන් ඕනේ. දැන් ඒක දැන් වෛද්‍යවරු අනුමත කරලා තියෙනවා. දැම්මට කියන්න. ඒක එහෙම තියෙද්දි ඔහේ ඕන එකක් වෙච්චා කියලා වැඩට යනයි. ඔහේ ඕන එකක් වෙච්චා කියලා දරුවව ඉස්කෝලේ යවන්න. එහෙම කවුරුත් නැද්ද? ඔහේ ඕන එකක් වෙච්චා කියලා දරුවව ඉස්කෝලේ යවන්න කවුරුත් නැද්ද? ආයෙගෙන තාම මේ වසංගතේ ආපු නැති නිසාද? දරුවව ඉස්කෝලේ යවන්න. ඔබ වැඩට යන්න. ආ වසංගතේ ආවම නවත්ත ගන්නකෝ එහෙනම්. වසංගතේ එන්න කලින් නේද අර දොස්තරලා කියන්නේ ඉරව්වට වෙලා හිටපල්ලා කියලා. තේරුණේ? මේ පරම පිවිදුරු සත්‍ය මේ කියන්නේ. මේවා සමහර අයද දිරවන්නේ නැති වෙන්න පුළුවන්. මම මොකද කරන්නේ? මේක ගන්නෙ නැති හැම කෙනාම වෙනසෙනවා. මගේ මතේ තියෙන්නේ මේ ලෝකෙ ඉන්න මනුස්ස ලෝකෙන් උඩට ඉන්න හැම කෙනාම පැවිදි වෙන්න ඕනේ කියලා. ප්‍රායෝගික නැහැ. නමුත් සත්‍ය එක නේද අපි හඳුන්නේ? අපරාධයක් නේ කරගන්නේ. ඔබව රකින්න කවුරුත් එන්නේ නැහැ. මම මේ ඔබව පැවිද්දට අදිනව නෙමෙයි මේ. යථාර්ථයේ තේරුම් ගන්න. දැනගෙන වළේ වැටෙන්නකෝ. නොදැන වළේ වැටෙන්න යන්න එපා. දැන දැන වළේ වැටෙන්න. හරියට දැනගෙනම වැටෙන්නකෝ. ඕම් වැටෙනවා කියලා. පිරිස කියයි කහාද බඳින එක මහා සාරයි කියලා. ළමයි හදින එක මහා සාරයි කියලා. ළමයි ඉස්කෝලේ යවන එක මහා සාරයි. ඒගොල්ලන්ව දොස්තරලා ඉංජිනේරුව කරන එක මහා සාරයි. මේ ගොඩ නැගිලි හදලා යාන වාහන තියාගෙන පාටිස් වලට ගිහිල්ලා එහෙම ඉන්න එක මහා සාරයි කියලා ගිනිගෙඩි දෙයි. ඔය ගිනිගෙඩි කන කන වාරයක් ගන්න තමන්ගේ විනාශය ඔය උදා කරගන්නේ. මේවා තේරුම් ගන්න. අපරාධය ඔබගේ ජීවිතේ. ආයි මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන එක ලේසියෙන් පහසුවෙන් වෙන එකක් නෙමෙයි. පුළුවන් නම් මේවා තේරුම් ගන්න. මොකද්ද ඔබ ලන්දුවට තියන්නේ කියලා ඔබ දැනගන්න. ඔබ ලන්දුවර තියන්නේ ඔබගේ සසර මොකක් වෙනුවෙන්ද? මේ පොඩි දෙයක් වෙනුවෙන්. පොඩි දෙයක් වෙනුවෙන් ලන්දුවර තියන්නේ සසරම. මෙතනින් එහාට මොනව වෙයිද දන්නේ නැහැ. මෙතනින් ගලව ගන්න පුළුවන්. මෙතනින් ගලව ගත්තොත් ඔක්කොම දිනු. මෙතනින් ගලව ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? පරාද සහ මුලින්ම පරිදිලා යනවා. කොච්චර ධන දාන්නේ පුරෝහිතයත් වැඩක් නැහැ. මැරිලා පෙරේතය වෙන්නේ. පෙරේතය වුණාම කන්නේ වෙන්නේ මොනවද? අසුචි. හැමදාම කියන එක අදත් කියන්න. දැම්මම මොනව කන්න පටන් ගන්නද? කුණුලේ අසුචිය කන්න පටන් ගන්න. ඇයි? පෙරේතය වුණාම කන්නේ වෙන්නේ ඒවා. ඒවා කා ගන්න බැරි වුණොත් එහෙම බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ. නිකන් බඩගින්නේ ඉන්න වෙන්නේ. පෙරේත අද්දවයට අමතරව තව බඩගින්නේ තියෙනවා. අපරාධ. ඔය මහා ධන කුහෙරයන්ටත් ඔච්චර තමයි වෙන්නේ. මේව අතෑරගන්න බෑ. පුළුවන් නම් අතෑරලා පෙන්නන්න. මේව අතෑරගන්න බෑ. තමන්ට තියෙන දේ පුළුවන් නම් පල්ලියකට දෙන්න කියන්න, පන්සලකට දෙන්න කියන්න, කෝවිලකට දෙන්න කියන්න පුළුවන්ද කරන්න? බෑ. දෙන්න බෑ. ඇයි දෙන්න බැරි? ඒ තරමට ඇලිලා ඉන්නේ. ඔය ඇලීම කියලා කියන්නේ පිටුදෙනි මහා විනාශය. ගොඩ ගහ ගහ ඉඳලා අන්තිමට මැරිලා යනවා. මැරිලා ගියා කියන්නේ අමු පෙරේතෙක් ඊට පස්සේ. පෙරේතයා වෙලා ඉඳගෙන අසූචිකකා ඉන්නවා. ඔය ටික නේද මේ උදා කරගන්න යන්නේ? දැන් මම ඕකෙන් නිදහස් වුණා කියලා කවුරු හරි ඉන්නවනම් අත උස්සන්න. සෝතාපන්නෙකුට පුළුවන් ඕනනම් එහෙම කියන්න. සෝතාපන්නෙ මෙතන ඇති. සෝතාපන්නෙක් නම් යන්තම් ඕකෙන් නිදහස් වුණා. හැබැයි සෝතාපන්නයා කියලා කියන්නේ සියලු දුකෙන් නිදහස් වෙච්ච කෙනා නෙමෙයි. සියලු දුකෙන් නිදහස් වෙන නම් පින්වතුනි, අරහතුන් වහන්සේත් මක් වෙන්න ඕනේ. පින්නුවම් පානවා. අනුපාද ශේෂ නිබ්බාන ධාතුවෙන් පින්නුවම් පානවා. අන්න එතකොට තමයි පිංගුදින සියලු දුකෙන් නිදහස් වුණා කියලා කියන්නේ. එතෙන්ද යමකන් දුක් තියෙනවා අරහතුන් වහන්සේට. හැබැයි තියෙන්නේ ශාරීරික දුකක් මිසක් මානසික දුකක් නැහැ. මානසික දුක් ඉවරයි සෝපාදේස නිබ්බාන ධාත්වේ. ශාරීරික දුක විඳගෙන ඉන්න ඕනේ ඒත්. එහෙනම් පරිනිර්වාණයට ගියාට පස්සේ අන්න එතනින් උන්වහන්සේගේ සුඛ සියල්ල කෙලවරයි. ඉතින් එහෙනම් එතෙන්ද යනකන් උන්වහන්සේලා දුක් විඳිනවා. එහෙනම් තව කොච්චර දුක් විඳින්න තියෙනවද ඔබට? ඔබ තාම අරහත් වෙලත් නැහැ. තව කල්ප පහක් ගියාට පස්සේ නැතනම් කල්ප කෝටි 7000ක් ගියාට පස්සේ ඔබ අරහත්ත්වයටපත් වෙලා පිරිනුවම් පානකනොත් ඔබ දුක් විඳින්න ඕනේ. දැන් තව කොයි කාලයක් දුක් විඳින්නද? දැන් මේක පස්සට දාන්නේ මොන මොඩියෝද? මම මේ කියන්නේ සත්‍ය. ඒව තිත්ත වෙන්න පුළුවන්. සත්‍ය ඕක. ඒක නිසා පින්විතනේ ඒක කරගන්න උත්සාහ කරන්නේ. මේ ධර්ම මතු කර කර දෙන්නේ අන්නේ ඒක නිසා. දහම මතු කර කර දෙන්නේ පිරිස් ගොඩ නගන්න නෙවෙයි. ඔබට මේ භව ගමන කෙලවර කරගන්න. යථාර්ථවත් වෙන්න. ඒ උදෙසා මේ රටේ මිනිස්සු. මෙහෙත මහන්සියෙන් හම්බ කරගන්න ධනය ඔබ වෙනුවෙන් කැප කරන්න ලෑස්ති. කුටි ඔබ වෙනුවෙන් කුටි හදලා දෙන්න ලෑස්ති. ඔබ වෙනුවෙන් දාන පූජා කරන්න ලෑස්ති. මයි දැන් මේ දානේ කොච්චර විතර බාර ගන්නද? 200ක් විතර බාර ගන්නද නේද? මම දැන් 200කට එහා පැත්තේ දවස් බාර අරන් ඉවරයි. තාම ආරාමයක් හැදිලත් නැහැ. එහෙනම් ඔබ වෙන මේ පිරිස් ලැහිලැහි සූදානම් වෙන ඔබට දානේ දෙන්න. එහෙනම් ආයි ප්‍රශ්නයක් නැහැ නේද? මොන විපාකයක් විඳින්නද පින්වතුනි තවත් මේක ඉන්න හද? ධර්මයේ හොඳට මෙනෙහි කරන්න. මෙනෙහි කළා පින්වදෙනි යම් මොහොතක ගන්න තීරණේ. සිංහල ජාතිය වඳ කරන්න හදනවා නෙමෙයි. මේකට එකඟ වෙන්න බැරි අයට තියෙන්නේ මොකද්ද? පුංචි පවුල රත්තරන් කියලා හැම ඉන්න එපා. මේ උදෙසා හදන්න තව කීයක්ද? අඩුම ධර්මයේ 10ක්වත් ළමයි හදන්න. අමාරුවෙන් හරි කන්න දෙන්න. 5 දිනක් සාසනෙට දෙන්න. දෙන්න ඕනේ කොහොමද? හොඳට ධර්මයේ අහලා එයාට ධර්මයේ මනාකොට තේරෙනකොට දෙන්න සාසනය. ඒකට වයස කොච්චරද? පාත්‍රයද වහපු කපුටල් එළව ගන්න. පුළුවන් වෙනකොට. ඒ කියන්නේ හා කෑදරය දරාගන්නේ නැතුව. කෑදරය කියන්නේ ඒකදනේ. කපුට කියන්නේ කෑදරය. එහෙනම් කෑදේ දරාගන්නේ නැතුව ඉන්න පුළුවන් මට්ටමට එනකොට අදුම ධර්මේ පාත්‍රයට වහන කපුට. ඒ කියන්නේ පාත්‍රය කියන්නේ මොකද්ද? කිරිත් ඕකට දානවා. පැණිත් ඕකට දානවා. බතුත් දානවා. එළවලුත් දානවා. මසුත් දානවා. ඔක්කොම දාලා තමයි උන්වහන්සේට ඉතින් ඒක වළඳන්නේ. ඒ කන කෑමටත් ඒ කෑමත් දරා ගන්න ඕන. ඒකේ නම මේකට සුදුසු නැහැ. මේකේ වයසේ ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ ඉන්න අවුරුදු 5 දරුව මහනුවර පහේ හයේ දරුව මහන වෙලා ඉන්නේ. එහෙම ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය තුලින් ඔබ ප්‍රයෝජනයක් ගන්න. ඒ වගේම ඔබ උදව් කරන්න ශාසනයට. ඔබ කරන පළවෙනිම උදව්ව තමයි පින්වතුනි මේ ධර්මයේ ප්‍රචාරය කරන්නේ. අපේ මහත්තුරුන්ට මම කියලා තියෙන පළවෙනිම දේ සා මේ මහත්තුරුන් ඒ විදිහට මේ කඳුළු හිතාගෙන කරන කවුරු හරි කෙනෙක් අපිට කියලා එව්වොත් අපි කැමති ඔය කරන වැඩපිළිවෙලට උදව් කරන්න. ඒ කෙනාගෙන් පළවෙනියට මහන්න කියලා තියෙන්නේ මොකද්ද? ඔබ ධර්මය අහනවද? නෑ කිව්වොත් ඔබගේ උදව්ව දෙවනුව කරන්න. මෙන්න මේ ලින්ක් ටික අහන්න. අහලා ගැළපෙනවද බලන්න. ගැළපෙනව නම් උදව් කරන්න. නැත්තම් ඔබට ගැළපෙන කෙනෙකුට උදව් කරන්න. එතකොට තමයි පින වැඩි. ඇයි? යම් දවසක හිතුනොත් එහෙම අයියෝ අර අච්චර හොඳ එකක් තියදි මේකට නේ අපි උදව් කළේ. ඒක සුදුසු නෑ. එතකොට මොකද වෙන්නේ? අර දානයක් දෙනකොට පෙර හිතත් ඒ වෙලාවේ හිතත් පසු හිතත් කියන තුන් සිතම පහදවාගෙන දන් දී යුතුයි. තුන් සිතම පහදවාගෙන දන් දී යුතුයි. එහෙනම් කවදාක්වත් මේ දීපු දාණයට ආයි අනිත් පැත්තක් හිතෙන්න ඕනේ නැහැ. එහෙනම් පින්වදිනී පුළුවන් තරම් අපි මේ බලන් ඉන්නේ දෙන එක ගිලින්න නෙමෙයි බලාගෙන. ආ දෙන්න දෙන්න කියන ඉල්ලන්නේ නැහැ. ක්‍රමවේදේ මොකද්ද? කවුරු හරි කෙනෙක් උදව්වට එනවනම් ඔබ ධර්මය අහලා දින්නේ. ධර්මය අහලා නැද්ද? එහෙනම් අහන්න. බැරි මොනවා හරි කරුණු තියෙනවනම් 10ක් 15ක් එක දිගට අහන්න. අහලා තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවනම් අහන්න. මේ අපේ මහත්තුරු සැදී පැහැදී ඉන්නවා. අපේ මේ අතිවරයන් වහන්සේලා සැදී පැහැදී ඉන්නවා ඔබට ධර්මයේ දේශනා කරන්න. ඔබ දන්නේ දෙයක් කියලා දෙන්න. එහෙනම් ඒ කරුණ අහන්න. අන්න ඒ අහුවට පස්සේ ඔතන සද්ධාවෙ පිහිටිනවා. අන්න ඒ සද්ධාවන්තයෝ මේ කටයුතු කරනවා. පිංවිතින් මේකේ වැඩ කරන හැම කෙනෙක්ම ඔය එක්කෙනෙක්වත් නමින්වත් මූණෙන්වත් මම දන්නේ නැහැ. ඒ එක්කෙනෙක්වත් මාව දන්නේත් නැහැ. මේ ඉස්සරහටයිල බනහනයි විතරයි මාව දන්නේ. රටවල් බර ගානක පිරිස් මේ වෙනුවෙන් කටයුතු කරනවා. ස්කයිප් ගෲප් කොච්චර දිනවද මහත්තයෝ ඔබ සමග? ස්කයිප් ගෲප් තියෙනවා 12. මේකේ මේ වැඩ කටයුතු කරන. විවිධාකාරයේ දේවල් කරන. එතකොට ඔය ඇති බොහෝ පිරිස්. මේ හැම කෙනාම පින්වදින මේ සද්ධාවට පැමිණිලා ඒ ධර්මයේ නිතර නිතර අහලා මේ ධර්ම මාර්ගයේ වඩන ඕකෙන් ලොකු පිරිසක් පැවිද්දට යනවා. ඉතින් මේ කාර්යය තමයි වෙන්න ඕනේ. මේකට account මහත්තයෙක් කියන්නේ. ඒ මහත්තයත් ධර්මයේ මෙනෙහි කරනවා. ඒ මට්ටමකට යන්නේ මේ. එහෙනම් ඒ හැම කෙනෙක්ම වින්දුනේ තමන්ගේ හැකියාවෙන් තමන්ගේ තියෙන ප්‍රමාණය, මුදල් ප්‍රමාණය, වාසනා ශක්තියෙන් ඒ හැම එකකින්ම වින්දුනේ සම්බුද්ධ ශාසනයේ නගා සිටවන්නේ වැඩ කටයුතු කරනවා. සම්බුද්ධ ශාසනයේ නගා සිටිනවා කියන්නේ මොකද්ද? තමන් අරහත්ත්වයටපත් වෙනවා කියන්නේ. ඒ උදෙසා කටයුතු කරන ගමන් තව කෙනෙකුටත් අරහත්ත්වයටපත් වෙන්න උදව් කරනවා. මෙන්න මේ කටයුත්තේ යෙදෙන්න. එහෙනම් ඔබට පුළුවන් පින්වදින මේ ධර්මයේ ප්‍රචාරය කරන්න. පුළුවන් තරම් ධර්මයේ ප්‍රචාරය කරන්න. නිවන් මඟ ගැන කතා කරන ඕනේ උත්මයේ ධර්මයේ ෂෙයා කරන්න. ඕනේ උතුමේ ධර්මයේ ෂෙයා කරන්න. නිවන් මඟ ගැන කතා කරන. ඒක මොන පැත්තෙන් හරි නිවනට යනවා යන්නේ. ඒකම කරන්න. ඒව ෂෙයා කරන්න. සීඩී ටිකක් ගහලා දෙන්න. නැත්නම් සීඩී ගහලා බෙදෙන පිරිස් ඉන්නවා ලංකාවේ. ඒ අයට ඔබ දෙන්න ඔබගේ ඇඩ්‍රස් එක. අද ඔබ හොඳට කල්පනා කරලා බලන්න. ඔබගේ වටේ ඉන්න නෑදෑයෝ අසල්වැසියෝ මේ ධර්මය අහනවද? මෙහෙ ඉන්නේ මේ ලංකාවේ. අහන්නේ නැත්නම් මොකද්ද කරන්න තියෙන්නේ? ඒ අයට තෑගි කරලා යවන්න සීඩී ටික. මේක අහන්න. හේතු වාසනාවක් තියෙනවනම් ඕවෙන් ඇදිලා එයි. මොකටද? නිවන් දකින්න. පිරිස් වැඩි කරගන්න නෙමෙයි. ධර්මයයි ඔබයි විතරයිනේ. ඔගේ දේශකෙක් එහෙම ඉන්නවද? එහෙම ඒව නැහැ. ඒකයි කිව්වේ. ධර්මයයි ඔබයි ආරාමයක් හැදෙනවා. නායකෙක් නැහැ. නායකෙක් නැහැ කියලා ඕන කෙනෙකුට ඕන විදිහට වැඩ කරන්න වැඩ පිළිවෙලක් නැහැ. විනය නීති සියල්ල print කරලා ඔබගේ කුටි වල ගහලා තියෙනවා. විනය නීති සියල්ල. එක විනය නීතියක් නැර හැම දෙයක්ම රැකගෙන කටයුතු කරන්න. ඒව තමයි නීති. එතකොට මේ නීති හැදුවේ මමද? මේ මහත්වරුද? නෑ. මේ නීති හැදුවේ ශාස්ත්‍රඥ වහන්සේ. එහෙනම් ශාස්ත්‍රඥ වහන්සේගේ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ තැන්වල. අකුරට තමන් අදින් පුංචි හරි වරදක් වුණොත් ඒක දකින්න ඕනේ මහා මේර වරදක් විදියට. ආයිනම් කවර කවදාකවත් ඒක කරන්න ඇති මට හිත හැදිලා එන්න ඕනේ. ඔබ සාමනීර අවස්ථාවේ හිටියා. මාර්ගඵලයෙන් උපසම්පදා කරගන්න උත්සාහ කරන්න පුළුවන් තරම්. ඒමයි වැදගත්. මාර්ගඵලයෙන් උපසම්පදා කරගන්න. මේ ඊළඟ මාර්ගඵලයට මම යන්නේ කොයි වෙලාවෙද කියලා හිතා බලාගෙන ඉන්නේ. ඒකට කරන් තියෙන්නේ භූමි තෙල් ගහන එක මැෂින් එක. පුළුවන් තරම් භූමි තෙල් ගහ ගහ සුද්ධ කරගන්න. නිතර නිතර ධර්මයේ කතා කරන්න. නිතර නිතර ධර්මයේ මෙනෙහි කරන්න. නිතර නිතර ධර්මයේ සාකච්ඡා කරන්න. ඒවා තව කෙනෙකුට බෙදලා දෙන්න. ඉතින් ඔය කටයුත්ත කරන්න. එතකොට ඔබට පින්වතුනි මේ ශාසනයේ මහා සේවයක් කළා වෙනවා. ඒ වගේම සාස්ත්‍රුන් වහන්සේට ද්‍රෝහි වෙන්න එපා කවර කවදාකවත්. මොනම හේතුවක් නිසාවත් අද අදිස්ථාන කරා. මොනම හේතුවක් නිසාවත් මම සාස්ත්‍රුන් වහන්සේට ආයි ද්‍රෝහි වෙන්නේ නැහැ. එහෙනම් කේන්තියක් යන වෙලාව බලන්න. මම මේ කාව ගැනද මේ කේන්ති ගන්නෙ? මේ කියෙමු මොන මොන සත්‍යය ගැනද මේ කේන්ති ගන්නෙ? මෙන්න මේ අරමුණක් ඇවිදින්න ඒකෙන් ඇතිවෙච්ච විඥානයන්නේ. වචනයක් වචනයක් නැර ওই විදිහට විඥාන හැදි හැදි යන ක්‍රමවේදයන්නේ තියෙන්නේ. එහෙනම් මේකේ මේ මොනේ වචනේ කීප එක ගැනද මම මේ තරහ හිතන්නේ. ඔන්න ඔය ගැන හොඳට බලන්න. ඔය ගැන බල බල බල බල බල බල මේක තේරුම් ගන්න යථාර්ථය. එතකොට සිංහදිනී ආයි ඔබට ඔය කාත්නිකවත් රණ්ඩු හරුවල් වෙන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම ආර්ය මෛත්‍රිය පතුරවන්න. ඒ වගේම ආර්ය මුදිතාව පතුරවන්න. ආර්ය කරුණාව පතුරවන්න. උපේක්ෂාවටපත් වෙන්න උපේක්ෂාවටපත් විය යුතුද? උපේක්ෂාවටපත් වෙන්න ඕනේ පිරිස ඉන්නවා. දැන් තිරිසන් හතේ. තිරිසන් හතේ ගැන තියෙන්නේ අනුකම්පාවද්ද ආර්යෙකුට තියෙන උපේක්ෂාවද? උපේක්ෂාව අනුකම්පාවෙන්වත් තිරිසන් සතාට උදව් කරන්න බෑ. එහෙනම් මොකද වෙන්නේදී? ඇලීම් ගැටීම් වලින් තොර වෙලා. ඒ කියන්නේ මේක කරනවා මේක කරන්න තියෙන කැමැත්තකුත් තියෙනවනේ. කරන්න තියෙන කැමැත්තක් නැහැ. නොකරන්න තියෙන කැමැත්තක් නැහැ. ඒ කියන්නේ උපේක්ෂාවටපත් වෙනවා. ඔන්න ඔය දැනටපත් වෙන. කරුණාව පතුරවන්න ඕනේ. දැන් කෙනෙක් ඉන්න පුළුවන්. ඒ කෙනාට ධර්මය අහන්න විදිහක් නැහැ. අනේ මේ සාර ධර්මයක් කියවෙනවා අර පුද්ගලයාට ධර්මය අහන්න විදිහක් නැහැනේ. ඉන්ටර්නෙට් නැහැනේ. CD අහන්න මේ කැසට් එකක් මොකුත් නැහැනේ. අන්න කරුණාවක් ජනිත වුණා. දැන් කරුණා සහගත කාය කර්මයක් කරන්න පුළුවන්. ගියා කඩේට. ගත්ත පෙන් රේඩියෝ එකක්. අරගෙන ඉවරෙලා ඒකට USB පෙන් එකකට අරගෙන ඒක ගැහුවා. ඒකට බණ ටික ඩවුන්ලෝඩ් කරලා ඒකට දාලා ඒක ගැහුවා. ගහලා අර පුද්ගලයාට ගිහින් දෙනවා අනේ අහන්න මේ තියෙන්නේ අහන්න. දැන් කරුණා සහගත කාය කර්මයක් නේද කළේ? කෙනෙක් ඉන්නවා බනහන්න ඉන්න බෑ ඔත්පලේ ඉන්නේ. මොකද කරන්නේ? ගියා ළඟට. ගිහිල්ලා අද කරපු දේශනාවේ මතකතියේ හරිය ඒ කෙනාට දේශනා කළා. දැන් කරුණා සහගත වචී කර්මයක් නේද කළේ? ඒ වගේම කරුණා සහගත මනෝ කර්ම කරන. එහෙම ඉන්න පිරිස සිහිපත් කර කර එයාට මේ ධර්ම ලාභෝදි ලැබේවා කියලා. ඒ වෙනුවෙන් කටයුතු කරන්න උත්සාහ කරනවා. එහෙනම් ඔන්න කරුණා සහගත. ඔයක තමයි කරුණාව කියලා කියන්නේ. ආර්ය විනයේ කරුණාව දක්වන. මුදිතාව කියන්නේ මොකද්ද? ඔය ගහනවා මරනවා කොටනවා කියලා එනවා. ඕක මෙහෙම එකෙක් ආදිවාසීනුත් කියනවා. ඒව කියද්දි ඒ අය ගැන මුදුතාවයටපත් වෙලා මුදු වෙලා ඒ අයට මේ සද්ධර්මයේ කොහෙන් හරි යන්න වැඩපිළිවෙලක් හදනවා. මෙහෙම හිතන්නකෝ කෙනෙක් ඉන්නවා මාත් එක්ක පෞද්ගලික තරහක් තියෙන. දැන් මාත් එක්ක පෞද්ගලික තරහක් තියෙන නිසා මේ බණ අහන්නේ නැහැ. දැන් එහෙනම් මම මොකද්ද කරන්නේ? මම කරන්නේ මොකද්ද? මේ සද්ධර්මයේ දේශනා කරන යතිවරයන් වහන්සේලා ඕනේ තරමක් ඉන්නවා. ගිහි දේශක උත්තමියොත් ඕනේ තරමක් ඉන්නවා. මම මොකද්ද කරන්න ඕනේ? හිමීට කොහෙන් හරි එයාට ලින්ක් එකක් යවනෝ. අර වගේ උත්තමියගේ. මගේ කටහඬ නෙමෙයි නේ ඇහෙන්නේ. හැබැයි ඊයේ ධර්මයේ ඇහෙන්නේ. නිවන් දකින්න ධර්මයේ ඇහෙන්නේ වෙන කටහඬක් ඇහෙන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් පින්වතුනි අර කටහඬ ඇහෙනකොට අර හිත හැදෙන්න පටන් ගන්නවනේ. බලන්න ඒකේ තියෙන විදිය. බුද්ධ ධර්මයේ හරි මොකක් හරි කමන්නේ නැහැ. කටහඬ ඇහෙනකොට ඒක අරමුණ. ඒ අරමුණෙන් හැදෙනවා හිත. ඕක මෙහෙමයි කිය කී හිත යනවා ඊට පස්සේ. දැන් මොකද වෙන්නේ? දැන් බණ අහන්න බෑනේ. ඔන්න යවනවා අනිත් වෙන ලින්ක් එකක්. දැන් එතකොට මොකද වෙන්නේ? දැන් අර ඕක මෙහෙමයි නෑනේ. ඕක මට මෙහෙම කළා, අර මගේ දුවට මෙහෙම කළා, මගේ පුතාට මෙහෙම කළා, ආදි වශයෙන් එහෙම ඒවා නෑනේ. දැන් සමහර අම්මල මාත් එක තරහෙන් ඇති. ඇයි? අගේට ගිහි ජීවිතයක් ගත කරන් හිටව මගේ දුවයි පුතයි. ඔළුව තනි කර බ්‍රේන් වොෂ් කරලා ඉවරලා දැන් මේ පැවිද්දට තල්ලු කරනවානේ. එහෙම මාත්‍රක තරහෙන් ඇති අම්මල ඕනේ තරහ. ඒ සියලු අම්මලාට, ඒ සියලු තාත්තලාට, ඒ සියලු සහෝදර සහෝදරියන්ට පින්වතුනි මගේ හිතේ තියෙන මුදිතාව. එහෙම බවක් දැනගත්ත ගමන් පින්වතුනි මම ඒ දරුවන්ට විශේෂයෙන්ම කියනවා. මගේ මේ මේ මේ කතා කරන ධර්මයේ දෙන්න එපා නෑ. ඇයි? කටහඬ ඇහෙන කොටත් තරහ යන්න පුළුවන්. මේ ධර්මයේ කතා කරන අපේ යතිවරයෝ ඉන්නවා. ඒ යතිවරයන්ගේ ධර්මයේ දෙන්න. ඔය කෙලස් කහට ගැලවුණාට පස්සේ කවුරු බන කිව්වත් ප්‍රශ්නයක් නෑ. එතකොට ඒ තරහ ඇති වෙන්නේ නෑ. එහෙනම් දැන් හිතලා බලන්න. සුපබුද්ධ රජුගේ ගැන සාතුරු වහන්සේට තිබුණාද පින්වදිනේ වෛරය? එහෙම එකක් තිබුණ නෑ සාතුරු වහන්සේට. සුපබුද්ධ රජුගේ දැනන් හිටියද මේ යසෝදරාව මේ ලෝකෙට ආවේයි කියලා? නැන් බුදුහාමුදුරුවෝ යසෝදරා දේවීන් වහන්සේව ගෙන්න ගත්තේ. දීපංගර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේදී. සුමේධ තාපසයා නිරද විවරණ ගන්නකොට සුමේධ තාපසයා කිව්වද මේ ඔයත් එන්න. ඔයත් ඇවිල්ලා මේ මල් ටික තියන්න. තියලා ඔයත් පාරමිතා පුරන්න. එහෙම කිව්වද? නෑ. ඒතුමීම තමයි ගිහිල්ලා ඒ අදිස්ථානේ කළේ. කළාට පස්සේ තමයි උන්වහන්සේ කිව්වේ මෙන්න මේ දවසේ මෙන්න මේ විදිහට වෙනවා කියලා. එහෙනම් ඒ ගමනේ එනකොට කොච්චර පාරමිතා පුරාගෙන ආවද? ඕක ඉතින් සුපබුදු රජුරු දන්නවද? සුපබුදු රජුරු හිතාගත්තේ මොකද්ද? රජ විසෝ වේලා ඉන්න හිටියේ මගේ දුව මක්කලා කියලාද? දාලා යන්න ගියා කියලා. ඒක නෙමෙයි වෙන්නේ තිබුණේ. මේක දන්නේ නෑනේ. ඒක නිසා තමයි සුපබුදු රජුරු අමාරුයි වැටුනේ. හැබැයි සුපබුදු රජුරු ගැන අබමල් රේණුවකවත් තරහක් කෝපයක් වෛරයක් සාස්තුන් වහන්සේට තිබුණේ නැහැ. මොකද ඒව ඇති වෙන හිතක් නෙමෙයි උන්වහන්සේට තියෙන්නේ. ඉතින් ඔන්න ඕකයි තියෙන්නේ. මේක නිසා පිංගුදිනේ මේ ලෝකේ ඉන්න කිසිම ලෝක සත්වෙක් එක්ක තරහ ගමනාපයක් අහිතක් ඇති කරගන්න එපා. ඒ අරමුණු වෙනස් කරන්න උත්සාහ කරන්න. හිත වෙනස් කරන්න එහෙම පුළුවන්ද? මේ මං කතා කරලා දුවගේ හිත වෙනස් කරන්නම්කෝ. ඔය වෙන්න පුළුවන් ඒවද ඔය ලෝකේ කියන්නේ? නෑ. හිත නෙමෙයි වෙනස් කරන්නේ මොකද්ද? අරමුණ. අරමුණක් කියන්නේ මොකද්ද? එදා මම කිව්වා. අරය මුණක් කරනවා. ඒක තමයි අරමුණ කියලා කියන්නේ. අරය කියන්නේ මොකද්ද? අරයකින් හැදෙනවා විශාල ප්‍රදේශයක්. මුණක් කියලා කියන්නේ තුඩකට. එන අර විශාල ප්‍රදේශයක් පැවතිලා තියෙන එක තුඩකට ගන්නවා. අන්න අරමුණ කියන එක. එන්නේ අරමුණත් එක්ක තමයි සංකාර කියන එක හැදෙන්නේ. ඒ සංකාරයත් එක්ක තමයි විඥානය හැදෙන්නේ. එහෙනම් දැන් කාටවත් පුළුවන් කාගේවත් හිතක් හදන්න. කාටවත් කාගේවත් හිතක් හදන්න බෑ. ඕනම් පුළුවන් මොකද්ද? අරමුණ වෙනස් කරලා දෙන්න. අරමුණ වෙනස් කළා නම් එතනින් එහාට යන්නේ එහෙම. දැන් ඔබ ඔය අලුත් එක්ක කතා කරද්දි එහෙම කරන්නේ. දැන් යාළුවෙක් එක්ක කතා කරනවා පොඩ්ඩ ගෑවෙන්න බෑ මිනිසුන්ට බයිනවා. ඒ යාළුව අපි හිතමු. ඔහොම කතා වෙනවනේ එක පාට එක්කෙනෙකුට බැනගෙන එනවා. බැනෙනකොට ඔබ දන්නවා දැන් මේ මහ විනාශයක් එන්නේ. දැන් මේ දැනලා මේ කේලම් කෝටියක් දැන් මේ යන්නේ. එතන කියන හා මේ ඔයා එදා ගියා නේද මේ ෂොපින් ගියා නේද දැන් මොකද්ද ඒ දුන්නේ වෙන අරමුණක් දුන්නා ඊට පස්සේ දැන් මොකද කරන්නේ ආ මං ගියානේ මං කාර් එකක් ගත්තා මං අරක ගත්තා මේක ගත්තා මේක ගත්තා දැන් ඒ වෙන පැත්තක දැන් මේ කියනවා අරමුණයි වෙනස් කරන්න පුළුවන් එහෙනම් දැන් මේ අරමුණ වෙනස් කරනවා නෙමෙයි දැන් අපි කරන්නේ මොකද්ද ඒ අරමුණ මොන අරමුණක් කරනවද දහම් අරමුණක් කරා පුළුවන් තරම් පිංගද මේකයි කියන්නේ ධර්මයේ දෙන්න කියලා මිනිසුන්ට ඔබ කට ඇරියාම ඔබ තුලින් පිට වෙන්නේ ධර්මය. අවිජ්ජා පත්‍ය සංඛාරා හැම නෙමෙයි. ධාර්මික අරමුණක් දෙන්න. අවිජ්ජා පත්‍ය සංඛාර කියන්නේ කිව්වොත් එහෙම ගුටිත් කාලේ තමයි එන්නේ වෙන්නේ. තේරුම් ගන්න ලේසි නෑනේ මිනිසුන්ට ඒවා. ඒව කැටි කරගත්ත පුංචි දේවල් දෙන්න මිනිසුන්ට. ඒව ඔස්සේ මිනිසුන්ට හිතන්න දෙන්න. ඔබ හිතන්නේ බලන්න අපි ඉතින් මොනවා කළත් අන්තිමට මැරෙනවනේ නේද? ඔය පොඩි අරමුණක් ඇති හොඳටම. ඕක දිගේ එක හිත් 10ක් ගියත් ඇති. ඒක හරියට මොකද අර මහා පතන්දර මැෂින් එකකට මොනවා වීසි කළා වගේද? භූමිතල් බිඳු 10ක් විතර වීසි කළා වගේ. හැබැයි ඒ භූමිතල් බිඳු 10ෙත් ඉෆෙක්ට් එකක් නැද්ද? තියෙනවා. ඉතින් ඔහොම කර කර මිනිස්සුන්ට පිටක් වෙන්න. සතර බ්‍රහ්ම විහරණේ වඩන්න. මේ සාසනික සතර බ්‍රහ්ම විහරණේ තව සතර බ්‍රහ්ම විහරණයක් තියෙනවා මම ඒක දන්නේ නැහැ හරියට ඉතින් ඒක වඩන අය ඒක වඩන්න. මිතුරුදම පතුරවන්නේ. හැම කෙනත් එක්ක මිතුරු වෙලා ඉන්නේ. තව එකක් තියෙනවා කාලේ කරදරයක් වෙන්න ගියාම ඒ කරදරයක් වෙන්න ගිය කෙනාට පීඩ වෙන්න. ඊළඟට තව කෙනෙක් මගුල් ගෙදරක ගිහිල්ලා වගේ ජොලියෙන් එහෙම හරි සතුටෙන් ඉන්නකොට ඒ සතුට දිහා බලලා තමනුත් සතුටු වෙන්න. එහෙම නැත්තම් හද නැතු ඉන්නේ. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි මට ඔබට කියන්න බෑ මුදිතාව කියලා කියන්නේ තව කෙනෙක් මගුල් ගෙදර ගියාසේ සතුටෙන් ඉන්නකොට ඒකට අනුව සතුටු වෙන්න කියන එක. මට කියන්න බෑ. මොකද ඒ හේතුව පින්වදින මට ඒක ගෝචර වෙන්නේ නැහැ ඒ විදිහට. මොකද හේතුව මම දන්නවා මගුල් ගෙදරක මිනිස්සු යන්නේ කොහොමද කියලා. තව එකෙක්ගෙන් ඉල්ලගත්ත කනකරාබන ටික දාගෙන ඒක හොරු කඩාගත්තොත් බණේ කුම්මනෝ වේද මට මේක ගිවා ගන්නත් බැරි වෙනවා කියලා පන බයේ ගැහි ගැහි. ඈ වාහනේ තමන්ට යන්න වාහනයක් නැතිකොට කොහෙද ඇලි කතා කරලා අයියෝ සල්ලිත් නැහැ ඉතින් මොනව කරන්නද උතන්නේ එහෙම එහෙ අන්නක් බෑනේ ඈ කියලා වාහනේකුත් හය කරගෙන ඊට පස්සේ රුපියල් 5000ක් නැත්නම් 10000කුත් අයියෝ පඩියෙන් භාගයක් මේකට ඉවරයි ඉතින් මොනව කරන්නද කියලා ඒකටත් දාගෙන ඔන්නඔහම තමයි මගුල් ගෙදර කියන්නේ මම දන්න විදිහ නම් ගිහිල්ලා එතනට වෙලා ඉඳගෙන තොර තෝන්චියක් නැති හිස් වචන දොඩෝ දොඩු කට්ටියක් මේසෙකට වට වෙලා ඉඳගෙන මේ මස් කකා අරක් උබනවා. තව කට්ටියක් මේසෙකට වට වෙලා ඉඳගෙන මේ ගලහනවා නෙමෙයි ඒයට. එහෙම හිතන්න එපා ගලහනවා කියලා. එතන තියෙන ස්වභාවය මම මේ පෙන්නන්නේ. ඒ ස්වභාවය වෙන විදිහට කියන්න බෑනේ. සිවුරු ඇඳගත් හාමුදුරු ටිකක් ඇවිල්ලා එතන ඉන්නවා කියලා කියන්න බෑනේ. නේද? මේ මේ එතන විදිහ නෙමෙයි කියන්නේ. දැන් එතකොට තව කට්ටියක් එතන වටේ ඉඳගෙන අරක් උටික ගහනවා. තව කට්ටියක් එතන තව දැනගෙන ඉඳගෙන ගත්ත සාරිය කොහමද අනේ මේක මේ මේමයි නේද මේකට මෙච්චර ගාණක් ගියා දැන් අපේ ගෙදර තට්ටු පහයි තට්ටු පහේ පළවෙනි තට්ටුවේ ටොයිලට් එක දෙවෙනි තට්ටුවේ ටොයිලට් එක තුන්වෙනි තට්ටුවේ ටොයිලට් එක හතරවෙනි එකේ ටොයිලට් එක ටොයිලට් මහ හතරක් තියෙනවා එහෙම කියන අය ඉන්නවා ගෙදර ටොයිලට් පහක් තියෙනවා කියන එකත් මහා ලොකු උජාරුවක් විදිහට සලකන්නේ තට්ටු පහනේ ටොයිලට් පහයි කියලා කියනවා එහෙම හදාගන්න එකත් හොඳයි මොකද පෙරේතය වුණාට පස්සේ උඩේකෙන් පටන් අරගෙන හවස් වෙනකොට යටේකට මා හැකියි හිනා වුණාට පින්වතුනි සත්‍ය යථාර්ථය නම් මේකයි. මැෂින් එක සුද්ධ කරගත්තේ නැත්නම් බලා ගන්න පුළුවන් රංගේ. එහෙනම් මම දන්නේ විදිහට නම් මිනිස්සු මඟුල් ගල් වල යන්නේ එහෙමයි ඉන්නේ එහෙමයි. එහෙනම් ඒ ඉන්න මිනිස්සුන්ගේ සතුට දැකලා ඒ සතුටට මට සතුටු වෙන්න බෑ. හැබැයි මට එහෙම සතුටු වෙන ක්‍රමවේදයක් තියෙනවා. මේ අපේ යතිවරයන් වහන්සේලා දිහා දැකලා මහා වීරයක් වඩාගෙන නිවන් දකින්න යන උත්මයෝ දිහා දැකලා අන්න හිතට මහා සතුටක් දැනෙනවා. අනේ එහෙම සතුටක් මන් දැනෙනවා මේ වීරිය වඩලා නිවන් දකින්න යන උතුම සාස්ත්‍රුන් වහන්සේ දිහා දැකලා නම් සතුටක් දැනෙනවා අනේ කොච්චර දෙයක්ද සාස්ත්‍රුන් වහන්සේ මේ හැම දුකින්ම නිදහස් වෙනවා මටත් මේ දුකින් නිදහස් වෙනවා මේ මග කියලා දුන්නා ආදි වශයෙන් හිතනවා සතුටක් එනවා හැබැයි අරගොල්ලෝ ගැන හිතලා සතුටක් එන්නේ නැහැ ඉතින් මට මේ ලෝකේ ඉන්න ලෝකය දිහා දැකලා ඒ කියන්නේ මේ කය ලොවනේ උන් දිහා දැකලා කය කියන්නේ මොනවද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කාය ලෝණේ උන් දිහා දැකලා නම් පින්වතුනි මට ඒක බින්දු මාත්‍රයක්වත් සතුටු වෙන්න බෑ. ඒක නිසා මට මේ ලෞකිකව පවතින හතර බ්‍රහ්ම විහරණය වැඩෙන්නේ නෑ. ඒක වඩන්න හිතට එන්නේ නෑ. ඒකට ඉතින් සමා වේද. ඉතින් ඒක වඩන උත්තරම පිරිසක් ඒක වඩලා නිවන් දකි. මට දැනෙන දෙයක් තියෙනවා. සම්බුදුරජාණන් වහන්සේ නමගේ ශාසනය තියෙන. ත්‍රිපිටක සාක්ෂි තියෙනවා ඒවට. ආන්න එක ක්‍රම වේදේ වඩන්න පුළුවන් නම් කාට හරි. අන්න නිවන් දකින්න පුළුවන් විදිය තියෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි ඔබට අදපට තරහකාරයෝ කියලා පිරිසක් ඉන්න හේතුවක් නැහැ. ඔබට තරහකාරයෙක් ඉන්නවා නම් පින්වතුනි ඔබ මානසික ලෙඩෙක්. ඒක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ මේට පරම්පරා 10කට කලින් ඔබට අවැඩක් කරපු එකාට ඒ එකාගේ પરම්පරාවේ දැන් ඉන්නේ උන් එක තරහයි වගේ වැඩක්. මානසික ලෙඩේ. වරදක් වුණා. වරද වෙච්ච වරද කරපු කෙනා ඒ මොහොතේම මල. ආයේ එහෙම කෙනෙක් නැහැ. මොකද ඒ හිතනේ වරද උනේ. ඒ හිතෙන්නේ ඔබගේ හිත රිදුනේ. ඒ හිතකින් ඔබගේ හිතක් රිදුනා. ඒ හිතත් මල ඔබගේ හිතත් මල. වැඩේ ඉවරයි දැන්. ආයේ අමුතුවෙන් ගන්න දෙයක් නැහැ. ඔය තියෙන්නේ ආවර්ජනය කර කර ගන්නවා. අරමුණක් ආපු ගමන් මනින් ආවර්ජනය කරනවා ඊට පස්සේ. ඒ ආවර්ජනය කර කර ඕක මට මෙහෙම කළා. අතීතයේ ඕක මට මෙහෙම කළා. අනාගතයේ ඕක මට මෙහෙම කරයි. දැනුත් ඌ මට මෙහෙම කරයි. ආදී වශයෙන් හදා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒකෙන් තමයි හද අගතියට යන්නේ සත්‍යය. ක්‍රෝධයෙන් අගතියට යන්න ක්‍රමවේදය ඔන්න ඕක. ඉතින් මේවා හරියට තේරුම් ගන්න. ඒක නිසා අපි මෙතන මේ ලෝකේ ඉන්න කිසිම සත්වෙක් එක්ක ඒක බින්දු මාත්‍රියවත් තරහක් තියාගන්න එපා. තරහක් තියාගන්න එපා කියලා කියන්නේ අද තමන්ට සම්මතයෙන් වෛරය කියන මිනිහව කියලා බදා ගන්න කියලා නෙමෙයි මේ කිව්වේ. ලෝක සම්මතේ නම් ඒකනේ. ආ දැන් තරහ නැහැනේ. ආ එහෙනම් දෙන්න දැන් හක් කරගන්නකො එහෙනම්. ඒ ලෝක සම්මතේ. මේ හක් කරගන්න එකක් නෙමෙයි මේ කියන්නේ. ඌට ආයෙ හෙට ගිහින් මම කියන්නේ නැහැ හෙට ආප ටිකක් හදලා ඌට ගිහින් දෙන්න කියලා. මම කියන්නේ පින්වතුනි ඇලෙන්න ගැටෙන්න යන්න අවශ්‍යතාවයක් මෙතන නැහැ. ඇලීමේ අවශ්‍යතාවයක්කුත් නැහැ. ගැටීමේ අවශ්‍යතාවයක්කුත් නැහැ. එහෙනම් ඒ පුද්ගලයෝ ගැන මේ යන සිත් පරම්පරාව ගැන තේරුම් ගන්න, ඔබගේ සිත් පරම්පරාව ගැන තේරුම් ගන්න, ඔන්න ඔය ටික තේරුම් අරගෙන ඉවරලා කටයුතු කරන්න. ඒ ආයට හිතින්ම ප්‍රාර්ථනා කරන්න නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. අද පටන් පින්වතුනි ඔබගේ හිතේ රැව්පිලි රැව් දෙන්න ඕනේ ඔන්න ඔය කතාව. හැම තිස්සෙම පින්වතුනි කාට හරි කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න. කාට හරි කෙනෙකුට යමක් කියලා ඉවර වෙනකොට නිබ්බාන පරම දුරේ සුඛයෙන් සුඛිතතර මේ ධර්මයේ ඉන්න කෙනෙකුට. අනිත් අයට එහෙම කියන්න යන්න එපා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. මගේ උපන්දිනේ දවසක මගේ අයියා මට ගහලා ඉන්නේ මොකද්ද? මේ අද්දවිය තුලදීම නිවන් සප ලැබේවා. අන්න ඒකයි පින්වතුනි අවශ්‍ය වෙන්නේ. දැන් ඔක වෙන කෙනෙකුට ගහලා යවුවා නම් එහෙම මොකද්ද? මූ මාමේ ඉන්න කෙනු මේ ඉන්න ලාට කැමති නෑ මූ මා මරන්න හදන්නේ කියලා. මැරුණාම නිවන් දකින්නේ නෑ මෙලොව සත්‍යේ. එහෙනම් නිවන් සප තමයි ඒකම සප වෙන මොනවද? ඒ උදෙසා වීර්යය වඩන්න තියෙන්නේ. එහෙනම් හැම තිස්සෙම ප්‍රාර්ථනා කරන්න නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝ රාග ගින්නෙන් ద్వේෂ ගින්නෙන් මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. දැන් යට ගහන්න පුළුවන් ඔබ ඔය එවන්නේ මේවට එහෙම මැසේජ්. එක එක්කෙනාගේ ජීවිත කතා වෙනවා. මම මෙහෙම හිටියේ මෙහෙම හිටියේ දැන් මම මෙහෙම අවබෝධ කරගෙන දැන් මෙහෙම අවබෝධ කරගෙන මම මේ අද්දවීම එක කෙලවර කරගන්න මට පැවිද්ද ලබා දෙන්න කියලා ඉල්ලීම් කළා තියෙනවා. රටරටවල වැඩ කරන පිරිස ඒවත් දාලා ඉන්න කැමැත්තෙන් ඉන්නවා. විද්‍යාඥයෝ, ගුරුවරු, ඒකවුන්ටන්ට්ස්ලා එක එක ಜಾති අය. රියදුරවරු. උස්මිටි වේදයක් නැහැ. ඒ අය එක එක විදියට ඒ අයගේ උදාන වාක්‍ය ගහලා ඉවලා තියෙනවා. දැන් උදාන වාක්‍යයක් ගහද්දි යටින් ගහන්න තව එකක්. මොකද්ද? නිබ්බාන පරම සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. හිතේ දරාගන්න නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරන්න. ඔබට දානයක් පූජා කරන, එහෙම නැත්නම් ඔබට බත් ටිකක් උයලා දෙන තමන්ගේ බිරිඳෑව, තමන්ගේ ස්වාමි පුරුෂයා, අම්මා තාත්තා, දරුවේ කඩේ මිනිස්සෙක් හරි කමන්නේ. බත් එකක් ගන්න ගියාම පවුම් පහක් දීලා බත් එක අතර ගන්නකොට හිතින් හිතන් මට මේක දීලා අද මම එකද මට මොකද සල්ලි කාලේ ඉන්න පුළුවන්. බත් එකක් කාලාද ඉන්න පුළුවන්, පවුම් පහක් කාලාද ඉන්න පුළුවන්. කාලා බලන දවස පවුම් පහක් කාල බලන දවසක් ඉන්න පුළුවන්ද කියලා බෑ. එහෙනම් පින්වතුනි පවුම් පහ නෙමෙයි වැදගත්, ඒ මිනිස්සේ හදලා දෙන බත් එකයි වැදගත්. එහෙනම් ඒ බත් එක අතට අරගෙන මොහොතක් මේ ඇස් දෙක පියාගන්න හිම යන්න එපා ඒත්. මොහොතක් හිතන්න මොකද්ද? මේක හදලා දුන්න මට, මේ හදලා දුන්න පුද්ගලයන්ට නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේවා කියලා. මේ පුද්ගලයෝ සියල්ල. මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට පින්වතුනි මේ ස්ථාන භූමියවල මුල් පදිංචි කරුව විතරක් නෙමෙයි මේ ස්ථාන භූමිය හදන්න ඇණයක් ගැහුවා නම් කවුරු හරි ඇවිදින්න ඒ කෙනාටත් පින් අනුමෝදන් කරනවා අපි. ඒ ඇණේ නැත්තම් මේක තියෙන්නේ නැහැ. එහෙනම් ඒ ඇණේ හදන්න යපස් කපපු එකාගේ ඉඳලා ඒ හැම කෙනාටම අපි පින් විහිදුවලා පතුරවලා හරිනවා. මොකද ඒ හැම කෙනාම අන්තු මාත්‍රි හරි පින් අනුමෝදන් වෙන්න කැපයි. මේ විද්‍යාඥ වශයෙන් සම්මත පිරිස් වලට අපි විදීම් පතුරු වල හරිනවා. මොකද මේව හැදිලා තියෙන්නේ විද්‍යාඥයෝ නිසා. අද මේ ලෝකේ රටවල් බර ගානක මිනිස්සු සජීව විඳගෙන සද්ධර්ම ශ්‍රවණය කරනවා. සාත්‍රුන් වහන්සේ කාලේ මේක තිබුණා නම් මේවා තිබුණා නම් පින්වදිනේ අද අපිට බණ කී කී ඉන්න දෙයක් නැහැ නේ. එහෙනම් අපි හැමෝම නිවන් දැකලා. ඉතින් මේව බිහි වෙන්නේ පින්වතුනි ඒකේ අභාවයට යන කාලෙට තමයි. පොඩ්ඩක් තව ඉතුරු කරන්න මේක. තව පොඩ්ඩක් ඉතුරු කරන්න. ඒවට තමයි විද්‍යාව දියුණු වෙන්නේ. එහෙනම් අන්න ඔය විදිහට පින්වතුනි අපි ඒ පින් වතුර වල හරින්නේ. ආහාරයක් හදාගෙන මෙතනට ආපු කෙනාට විතරක් නෙමෙයි අපි පින් දෙන්නේ. දැන් අද මේ දාන වේල පූජ කරන්නේ නෝවේ වල ඉන්න අපේ මහත්මයෙක් නේද? මහත්මියා. ඔව් මහත්මයෙක් සහ මහත්මියා. ඔපරේෂන් එකක් කළා දිනේ මේ මහත්තයාද? නෝන. නේද? මොකක් හරි මේ අනුතුරකට හත් වෙලා හරි මොනවා හරි වෙලා ඉතින් ඒ උදෙසා හරි ඒ දෙයට ඉතින් ඒක පරමාර්ථ කරගෙන නෙමෙයි මේ නිවන් දකින්න යන උත්තරම පිරිසකට දානයක් පූජා කරන්න මහා ලාභයක් විදියට සලකලා ඒක කරනවා. හැබැයි ඒකේ අතුරුඵලයක් විදියට මොකද වෙන්නේ? මේ උත්තරම පිරිසකෙන් විහිදලා යන කිරණ වලින් ඒ ආයත මොන හරි ආබාධයක් තියෙනවා නම් ඒව සුවපත් වෙනවා. කවදාකවත් ඒකයි පිළිගන්නේ මේ දානෙ ගේන අයගේ නම් ප්‍රකාශයටපත් කරන්නේ නැත්තේ. දැන් මෙතනත් මම නමක් ගමක් කියන්නේ නැහැ. නම් ප්‍රකාශයටපත් කරලා මානෙට උඩඟු කරන්න හොඳ නැහැ මිනිස්සයන්. එතකොට මොකද වෙන්නේ? අර පිනේ තියෙන බලය නැති වෙලා යනවා. ඊට පස්සේ. ඇයි? ලෝභ ද්වේෂ මෝහ හැඟීමක් එන්න පටන් ගන්නවා. මානයක් එනවා. මෝහයක් ඇති වෙනවා හිරේ. ඇති වෙච්ච ගමන් මොකද මං දානෙ දුන්නේ. මගේ දානෙ තමයි මේක. කියපු ගමන් අර ඔක්කොම ටික ආයි බහිනවා පල්ලෙහාට. එහෙම අවශ්‍යතාවයක් නැහැ. පින අනුමෝදන් කරනකොට පින්වතුනි ඒ පිනට අප්‍රමාණ ලෙස සතුටු වෙන්න පුළුවන්. එහෙනම් ඒ දානෙ හදපු කෙනා විතරක් නෙමෙයි. එදා ඈත අතීතයේ ඉඳලා වැව්වමුණු සකස් කළා. ඇලවේලි සකස් කළා. කුමුරු සකස් කළා. ගොයා මේ වී වපුරලා. ගොයන් කපලා පාගලා. ඒ වී බත් වෙලා. ඒ බත් පෙට්ටි වල දාලා මෙතනට ගේනකම්. අපතප වෙලා කටයුතු කරපු පිරිසක් ඉන්නවා. ඒ හැම කෙනාටම මේ පින් අයිති. පින කියලා කියන්නේ පින්දෙන අනන්ත අප්‍රමාණයට විහිදෙන දෙයක්. ඔබගේ තියෙන මේ චිත්ත ශක්තියේ ප්‍රමාණයට විහිදවන්න පුළුවන් එකක් පින කියලා කියන්නේ. ඒ මත්තමට විහිදුවල පතුරවල හරින්න. රජවරුත් පින් අනුමෝදන් වෙනවා. ඒ වැව්වමුණු කපපු අයත් පින් අනුමෝදන් වෙනවා. ඒ හැම කෙනෙක්ම පින්වතුනි මේවට දායක වෙනවා. එක දවසක් අපිව ජීවත් කරවන්න. ඒකයි කියන්නේ. ඔබ හැදිද්දට ගියාට පස්සේ වහ වහ නිවන් අවබෝධ කරගන්න. වහ වහ නිවන් දකින්න. එතකොට ඔබට දන් දෙන පිරිසට මහා පුණ්‍ය කර්මයක් සිද්ධ වෙනවා. කෙලෙස් නැති වෙන්න මහා පුණ්‍ය කර්මයක් සිද්ධ වෙනවා. ඒකට යහුසුලුව කටයුතු කරන්න. ඒවට අදාළ කතාමම කියලා තියෙනවා මේට කලින්. ඒව හොඳට මෙනෙහි කරගන්න. ඔය මතක් කර කර දෙන්නම් හැමදාම. පැවිදිට ගිය පිරිසට. එහෙනම් පින්වතුනි මෙන්න මෙහෙම ක්‍රමවේදයක් මේ යන්නේ. එහෙනම් මේ ශාසනයෙන් පිහිට ලබන්නේ මිනිස්සු විතරද? මම ඔබට කිව්වා අවීති මහ නරකාදී දුක් විඳින නිර්සත්‍ය. එක මොහොතක මේ ශාසනයෙන් පිහිටක් ලබනවා. මොකද ඒ මොහොත? සාස්ත්‍රුන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වෙන වෙලාවේ දිගුත් වෙලා යන ආලෝකයෙන් එක මොහොතකට අන්සු මාත්‍රිය ප්‍රමාණයකට අර දුකින් නිදහස් වෙනවා නිරිසත්‍යය. ඒකත් ඉතින් මහමෙරක් වගේ නෙමෙයිද? ඈ අනන්ත අප්‍රමාණ ගින්නක දැවෙන මිනිස්සේ එක විනාඩියක් අපි හිතමු විනාඩියක් ගින්දර නැතුව ඉන්නවා. ඈ ඔබට තද ලෝකයක් කොමක් හැදිලා තියෙනවා. එක විනාඩියක් ඔලෝකයක්ම නැති වෙනවා. ඒකත් ලොකු දෙයක් නෙමෙයිද? එහෙනම් පින්වතුනි මේ ශාසනයෙන් පිහිට ලබන මහා සේනාව. එහෙනම් මේ ශාසනය වෙනසින්න දෙන්න එපා. ශාසනය වෙනසින්නේ මාර්ගඵල ලාභියු නැති වුණොත්. අධර්මයේ රජ වෙනවා එතකොට. එතකොට පින්වතුනි නියඟ ගම් වතුර වලින් අඩුවක් වෙන එකක් නෑ ලංකාවේ. හැබැයි මේ ධර්මයේ පැතිරෙනකොට ওই රස්නේ අඩු වෙනවා. බලන්න නැද්ද කියලා. ඔය රස්නේ අඩු වෙනවා. ලංකාවේ දින රස්නේ තව ගොඩක් අඩු වෙනවා ඉස්සරහට. මේ ධර්මයේ පැතිරෙන්නේ. මේ ධර්මයට පැතිරෙන්න ඉඩ දෙන්නේ. මේ ධර්මයේ කිව්ව වැරදියට ගන්න එපා. මම කතා කරන ඒ වගේ කියලා එහෙම නෙමෙයි. ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ පැතිරෙන්නේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ පැතිරිලා ගියාම ලංකාව බොහෝම සෞම්‍ය තනබ් බවට පත් වෙනවා මිනිසුන් ද ජීවත් වෙන. ලෝකෙන් උතුම් රට ලංකාවයි කියන තැන ඉන්නේ ඔන්න ඔතනදී. තාත්‍රුන් වහන්සේගේ කාලේ එහෙම වෙලා උදා වෙලා තිබුණා. ධර්මයේ තිබුණ නිසා. දැන් ධර්මයේ තියෙනවා. මාර්ගඵලලාභීන්ගේ අඩුවක් තියෙනවා. නැතුව නෙමෙයි. අඩුවක් තියෙනවා. ඒක වඩා වැඩි දියුණු වෙනකොට හැම කෙනාම මේ සද්ධර්මයේ කතා කරනකොට මනුස්ස සංකාරවලින් තමයි අනිත් දේවල් හැදිලෙන්නේ. ඒක නිසා පිංගුතුනි එක පොඩ්ඩක්වත් ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒ සියල්ල සකස් වෙලායි. ඔබට තියෙන්නේ මොකද්ද? මාර්ගඵල ලැබීම උදෙසා කටයුතු කරන්න. තව කෙනෙකුට ධර්මයේ දෙන්න. දැන් කවුරුත් බැනර කමන්නේ නැහැ. කවුරුද තමන්ට බැනන්න කමක් නැහැ නේද? මේක මෙනෙහි කරගෙන යනකොට කවුරු බැන්නත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙනෙහි කරන්න තියෙද්දි මේ දැන්නම් ඔබට කවුරු බැන්නත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි හෙට වාහන යනකොට ඉස්සරහන් ඇල බ්‍රේක් එකක් ගැහුවොත් එහෙම පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි? මැෂින් එකට දැන් පොඩි තීන්ද මේවා බින්දුවක් ගහගත්ත විතරයිනේ. ඕක පුළුවන් තරම් දාලා හොදන්න. හොදන්න සිංහදෙර නිදහස් වෙනවා. අද්දුරු ප්‍රත්‍යක්ෂ දේ කියන්නේ නිදහස් වෙනවා. වචන විතරක් වෙනවා. මිනිස්සු වචන කියනවා. හැබැයි ඒවා වචන විතරයි. මිනිස්සු ටයිප් කරලා එවනවා. ඒවා මේ ටයිප් කරපුවා විතරයි. අකුරු ටිකක් විතරයි. ඒ තත්ත්වයක් එනවා. මේක ප්‍රැක්ටිස් කරන්න. බුදුදහම තියෙන තනිකර ප්‍රායෝගික දෙයක්. Taman තුලින් දකින්න. මේ ධර්මයේ යහගෙදර එක්කෙනා තුලින්ද දකින්න ඕනේ? නෑ, Tamanට දාන්න. Tamanගේ වැරදි හොයන්න. වැරදි හොය හොය ඒ වැරදි සුද්ධ කරගන්න. ඒ සුද්ධ කරගෙන ඉවරලා නිවන් දකින්න. ඒක තමයි දිනෙදි මට මුලිනුත් මැදිනුත් අගිනුත් කියන්න තියෙන්නේ. කොහොම හරි මේ භව ගමන කෙලවර කරගන්න. ඒකට අවශ්‍ය ආරාම ඉදි වෙනවා. ඕන කෙනෙකුට ඇවිල්ලා පැවිදි වෙන්න පුළුවන්. අපේ අතිවරයන් වහන්සේලා අවවාද අනුශාසනා කරයි. අපිට පුළුවන් තරමක් අපිත් කරනවා. අපි මේ හැමෝම එකතු වෙලා යන ගමන. ඉතින් ඔබට තියෙන පිංවිතෙනි ඇවිදින්න ඒ කටයුතු කරගන්න. දැන් ලංකාවේ තියෙනවනේ මේ පිරිස ඇවිදින්න හතිය දෙක භාවනා කරගෙන යන වැඩපිළිවෙල. එතනටත් එන්න පුළුවන්. විශේෂයෙන්ම තරුණ පිරිස එහෙම තරුණ සීල සමාදාන අරගෙන මේ කෙරෙන්න පුළුවන්. හැබැයි තරුණියෝ 100 දෙනෙක් ආවොත් ආපහු යන්නේ කී දෙනයිද? 50යි යන්නේ. ඉතුරු 50ක් එනවද? ඇවිදිනවා. ඒක තමයි මේ ධර්මයේ හාස්කම්. ඒක වෙනවා පිංවිතෙනි. ඒක වෙනවා. ලංකාවේ ඉන්න සාමාන්‍ය වැටුපක් අරගෙන ජීවත් වෙන තරුණයෙකුට වඩා එංගලන්තෙට ඊළඟට ඇමරිකාවට ඕස්ට්‍රේලියාවට කැනඩාවට කුවේට කතාර ආදී වශයෙන් ඒ රටවල් වලට ගිහිල්ලා මහා ඉහළ රැකියා කරන මහා ඉහළ වැටුපක් ලබන තිරිස් ඒවා දාලා එනවා. එහෙනම් ආයි අර වැටුප ගැන හිතන්න එහෙම කාටද තියෙනව ප්‍රශ්නයක් ලංකාවේ ඉන්න. ධනේ බලය ගැන හිතන්න දේවල් තියෙනවද? නැහැ. මේ අය ඉන්නේ ඔක්කොම ඒවා දාලා. එහෙනම් ඒවා දාලා නම් යන්නේ. ආයි ලංකාවේ ඉන්න තරුණයෙකුට දෙපාරක් හිතන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ධර්මයේ හම් වෙච්ච ගම යුඩි යටිගුරු වෙනවා. ඉතින් ඒවා ඉස්සරහට වෙයි. අවුරුදු 3-4ක් යනකොට රහතන් මේ භික්ෂුන් වහන්සේලා අඩුම තරමේ 5-600 නමක් ওই ස්ථානවල වැඩ ඉඳී. හැම කෙනෙක්ම හැබැයි ඔය කියන කිසිම භික්ෂුන් වහන්සේ නමක් ඒකත් හොඳට මතක තියාගන්න. මොකද මේවා වැරදි හොයන්න ඉන්න පිරිසක් ඉන්න පුළුවන් බණ අහන්න. වැරදි හෙවීම සඳහා. ඒකයි මම මේකත් කියන්නේ. මෙතන පැවිදි වෙන කිසිම කෙනෙක් අද සංඝ සමාජයේ පවතින කිසිම දෙයකට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. ඒ කියන්නේ අඳුම තරමේ පාරක ඇවිදගෙනවත් යන්නේ නැහැ. ආරාම ඇතුලේ තමයි ඉන්නේ. එහෙනම් ආයි ප්‍රශ්නයක් නැහැ නේ කාටවත්? මොකද දැන් සමහර පන්සල් තියෙනවා. ඒ පන්සල්වල ගතානුගතිකව ආපු සිරිත් විරිත් තියෙනවා. නිකායවල් තියෙනවා. ඒ නිකායවල් වල ගතානුගතිකව ආපු සිරිත් විරිත් තියෙනවා. ඒවට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ ඒ වැත්තේ. ඒ උත්තමයන් වහන්සේලාගෙන් පැවිද්දරගෙන නිවන් දකිනවා. එච්චරයි. එතකොට ඒවට අනුකූලව සමාජයේ හැසිරෙන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ කාටවත්. ඒකයි කියන්නේ පිටුදුනි මෙතනින් අද පවතින සංඝ සමාජයේට ගිහි සමාජයේට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වෙන්නේ මහරහතුන් වහන්සේලා බිහි වෙලා උන්වහන්සේලා නිවන් දකිනවා. එතනට එන්න ඕනි පිරිස එතනට ඇවිදilla. ඒ අයත් ඒක කරගෙන නිවන් දකිනවා. එච්චරයි. ඒක නිසා කාටවත් මේ සම්බන්ධව ප්‍රශ්නයක් ඇති කරගන්න දෙයක් නැහැ. අපි පිරිසට කියලා තියෙන්නේ හැම කෙනාටම එක ලෙස සලකලා දන් දෙන්න, ඒ වැඩ පිළිවෙල කරන්න, බෝධි පූජා තියන්න යන්න. අපි එපා කියනවද? මම බෝධි පූජා තියවන්නේ නැහැ. එහෙනම් බෝධි පූජාවක් තියවන්න ඕන කෙනෙක් මාගාවට ඇවිල්ලා වැඩක් තියනවද? නැහැ. අන්න එහෙම හිතන්න. මම හෙවත් එතන ඉන්න පිරිස් පාන්තු කූලයකට වඩින්නේ නැහැ. එහෙනම් පාන්තු කූලයකට වඩින උත්තම පිරිසක් ඉන්නවා. උන්වහන්සේලාගේ කාලේ කැප කළා උන්වහන්සේලා පාන්තු කූලයට වඩිනවා. එහෙනම් මැරිච්ච කෙනෙකුට පිනක් අනුමෝදන් කරන්න ඒ උත්තමයෝ ඇසුරු ඕනේ. ඒකයි කියන්නේ. මේ මේ මේවා මට්ටම් හදන්න එපා. මට්ටම් හදපු ගමන් පිංගුදෙනි මේවට ප්‍රශ්න එනවා. නිවන් දකින්න ඉන්න පිරිසත් එක්ක අනිත් අය හැපෙන්න හදනවා ඊට පස්සේ. මේක නිවන් දකින්න පිරිසට හරි බාධායි. ඉතින් ඒක නිසා සමාජයේ ඉන්න පිරිස් කවදාක්වත් ඔය පෘථග්ජන වැඩේ කරන්න එපා. මට්ටම් හදන්න එපා. ආරණ්‍ය ගත පිරිස් හොඳයි. ඈ පන්සල් වල ඉන්න පිරිස් හොඳ නැහැ. නැත්තම් පන්සල් ගත ඉන්න පිරිස් හොඳයි. ආරණ්‍ය ගත පිරිස් හොඳ නැහැ. මේ මේ තුට්ටු දෙකේ ගිහියෝන්ගේ කතාවය. උත්තමය උත්තමයම තමයි. කොහේ හිටියත් ඒ උත්තමය ඒ උත්තමයන්ගේ වැඩේ කරගෙන නිවන් දකින්න තමයි හදන්නේ. එක උත්තමයක් මේ අද්දවේ නිවන් දකී, තව උත්තමයක් ඊළඟ අද්දවේ නිවන් දකී. එච්චරයි එතන තියෙන්නේ. ඒක නිසා පිළිතුරු මේ පටු අදහස් ඒ උත්තම පිරිස්සමගේ ඔළුවලට දාලා ඒවැය දූවන්න හදන්න එපා. අර අහිත කර විඥාන. මම මේ ඔබට නෙමෙයි කියන්නේ, මොකද මේව අහනවා තව පිරිසක්. ඒ අහන්නේ මොකද්ද? දැන් වැරද්දක් හොයාගන්න පුළාන්න කිව්වා. සිංහලයා වඳ කරන්න ඕනේ. හරියට හරි. මේ මොකද්ද මේ? ඈ? මේක විජාතික බලවේගයක්. විජාතික බලවේගය ඇවිල්ලා මේ ලංකාව විනාශ කරන්න හදන ප්‍රයත්නය. රජිනගෙන් සල්ලි අරගෙන තියෙනවා අනිවාර්යයෙන්. ඉතින් ওই විදිහට අර කරුණු හොයාගන්න වනහනයි ඉන්න වැඩේ තියෙන්නේ. පින්විතනි අර හොඳ ධර්ම කරුණු ඔක්කොම උඩුඩුඩි යනවා. ඇයි? අරමුණ තියෙන්නේ මොකද්ද? අර වගේ එකක් හොයන්නේ. එහෙම හොයලා හරි එකතරකදී වැදුනොත් හොඳයි. ඉතින් මම ඒකයි කියන්නේ, ඔය කවුරුත් කියනවත් අහිතක් හිතෙන්නේ නැහැ. ඔබත් අහිතක් හිතන්න එපා. තරහක් මොකුත් නැහැ. කිසි දෙයක් නැහැ. ඔබ ඔබගේ ගමනේ යන්න. අද මේ මේ හෙට මැරුවොත් ඔබ ඊළඟ අද්දවේදී පටන් ගන්න මක් කරන්නේ? නිවන් දකි. මේ අද්දවේදී මැරුණොත් ඊළඟ අද්දවේ දොස්තර කෙනෙක් වෙන්න ඕනේ නැද්ද? කාටද එහෙම වෙන්න ඕනේ? ඒ තරමවත් තාම තේරුන්නේ නැද්ද මේක? අදට එනවා හමාර කරන්නේ නේද? හොඳයි පින්තුනි. අවසාන වශයෙන් මම ඔබට කියන්නේ මේ ධර්ම දේශනාව ඇතුලේ මම නම් කිසිම තිරිසන් සතෙකුට, කිසිම නිර්සත්වයකට, කිසිම ප්‍රේතයෙකුට, කිසිම අසුරයෙකුට, කිසිම මිනිසෙකුට, කිසිම දෙවියෙකුට, කිසිම බ්‍රාහ්මණයෙකුට අපහාසයක් කළේ නැහැ. ඒක නිසා කිසිම කෙනෙක් එහෙම හිතන්න එපා මං එහෙම කළයි කියලා. මං එහෙම එකක් කළේ නැහැ. තිරිසන් සතෙකුටවත් අපහාසයක් කළේ නැහැ. ප්‍රේතයෙකුටවත් අපහාසයක් කළේ නැහැ. ඒකත් ඌ කරන දේ තමයි කිව්වේ. ඒක නිසා මං කෙරේ නම් අහිතක් හිතන්න එපා. අහිතක් හිතුවත් කමන්නේ. අනිත් මිනිසුන්ගේ ඔලු කන්න හොඳ නැහැ. එතන ඒ අයගේ නිවනටත් බාධා වෙන නිසා. හොඳයි පින්වතුනි. බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, සාස්ත්‍රුන් වහන්සේ උදෙසා බුද්ධ පූජා පවත්වලා දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන අනන්ත අප්‍රමාණ මහා කුසල සම්බාර ධර්මයක් සිද්ධ කරගෙන ඉන්න වෙලාවේදී පින්වතුනි පිනෙන් පෝෂණය වන්නාව, පිනට සතුට වන්නාව, උත්තම පිළිස සිහිපත් කරලා එයාට පින්ගන් මෝදන් කරන්න සූදානම් වෙන්න. පළමු කොටම පිංගුදෙන සිහිපත් කරගන්න සාස්ත්‍රුන් වහන්සේ වදාරන් හිතුණු ත්‍රිපිටක සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් අපවත්තගෙන ඇවිදිලා එදා මාසලි අලුලින් විහාරෙදි ත්‍රිපිටකයේ ගාන්තාරූඪ කරලා තමන්ගේ පණ දිවණු කොටගෙන ඊතල පහරවල් කාගෙන හෙලි පහරවල් කාගෙන කඩු පහරවල් කාගෙන ත්‍රිපිටකයේ ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිළිසව විශේෂයෙන්ම සිහිපත් කරගෙන ඔබ විසින් ඉඳස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිෂේ විහිදුවල පතුරුල හරින නේපින් විහිදී පැතිර යාමින් මේ උත්තමියෝ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට තීපත් කරගන්න අද ශාස්ත්‍රුන් වහන්සේගේ සද්ධර්ම කාය දරාගෙන උන්වහන්සේගේ සද්ධර්මය අවබෝධ කරගෙන ලෝකේ පුරා ඉන්නා වූ පිරිස් කෙරෙහි අනුකම්පාවෙන් ඒ සද්ධර්මයේ ප්‍රචාරය කරන්නා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස තීපත් කරගන්න. ඒ වගේම උන්වහන්සේලා වටේ ඉඳගෙන උන්වහන්සේලාට අපෝපස්ථාන කරමින් උන්වහන්සේලා දේශනා කරන්නා වූ සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කිරීම උදෙසා අප කැප වේලා කටයුතු කරන්නා වූ ඒ උපාසක උපාසිකා පිරිස තීපත් කරගෙන ඔබ විසින් දැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ උත්තමී උදසා විහිදුවල පතුරුල ලැබෙනී පිං විහිදී පැතිර යාමේ නී උත්තමීව මේ අද්භවය තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිං උදින මොහොතකට සිහිපත් කරගන්න දස දහසක් ලෝක ධාතු විඳලා මේ ස්ථානයට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉස්සකාමී දිව දීවතාන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ තිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දිව රාජ සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ආවිෂේ විහිදුවල පතුරුල හරින නීපින් විහිදී පැතිර යාමෙන් ඒ උත්තමයන්ගේ දේවානුභාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ තිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිළ තිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධිහින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදෙල් මොහොත කර සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තර ගතවන්ට දෙනවා වූ සීලමු ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාතියෝ හිත මිත්‍රාදීන් ආදී සීලු දෙනව සිහිපත් කරගන්න. ඒ වගේම මේ අත්බැවේ විතරක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් වෙච්ච දුවා දරුවෝ වෙච්ච සීලු දෙනව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලමු පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මිය එය විශේෂ විහිදුවල පතුරුල හරින නීතිං විහිදී පැතිර යාමෙන් යම් කිසි අභම ස්ථානයක ඉන්නවා නම් ඒ ගස්මි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැන සීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගන්න මේක කල්පනා එකක් ඇදුන තමන් විසින් අවදාර සාධාරණට ලක් කළා අද තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා ඇවිදිල්ල පරණ කෝන්තර පිරිවැසීමවත් තමන්ට අවදාර සාධාරණ කරන තමන්ගේ ලෞකික ජීවිතයට බාධා පමුණුවන්න ආර්ය ගමනට බාධා පමුණුවන්න විහෙර විහාර ගොඩනැගීම නිසා ඒ කටයුතු වලට බාධා පමුණුවන්න එහෙම අප කැප වෙලා කටයුතු කරන පිරිසක් දැන් විහිද වෙලා ඉන්නවා නම් අන්නේ අය විශේෂයෙන් තීපත් කරගෙන පින්වතුනි ඒ අයට ඔබ විසින් මේ රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ අය විශේෂ විහිදුවල පතුරුලරි නේපින් විහිදී පැතිර යාමෙන් ඒ අයගේ අභව්‍ය ස්ථානින් අභව්‍ය තත්වයෙන් අත මිදේවා අදිරාමර සංඛ්‍යාත නිවෙනින් සරි සීම ලබත්වා කියලා සාදු කියලා ඒ අයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සීපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා පිරිස් විශේෂයෙන්ම පින්වතුනි මේ සද්ධර්ම දේශනා පටිගත වෙලා ඒ පටිගත වෙච්ච CD බෙදා හරින වැඩපිළිවෙලක් කරන උත්තම පිරිසක් ඉන්නෝ. ඒ වගේම මේ link share කරමින් මේ දේවල් ධර්මයේ ප්‍රචාරය කරන වැඩපිළිවෙලක ඉන්න පිරිසක් ඉන්නෝ. ඒ වගේම පින්වතුනි ත්‍රිපිටක සද්ධර්මයේ ප්‍රචාරය කිරීමේලා ත්‍රිපිටක පූජාවන් පවත්වනකොට ඒ ත්‍රිපිටක පූජාවන් පැවැත්වීම සඳහා අවශ්‍ය වෙන ඒ ආධාර උපකාර කරන පිරිස ඉන්නෝ. ඒ වගේම පින්වතුනි මේ ආරාම විහාර කරවල ඒ ආරාමවල නිවන් දකින්න උත්තම පිරිසට නිවහනක් හදන්න දානමාන ආදී දේවල් කරන්න අප කැප වෙලා කටයුතු කරන පිරිසක් ඉන්නවා. මේ සිළු දෙනා මේ වෙලාවේ සිහිපත් කරගන්න. ඒ විතරක් නෙමේ පිංගතුනි තමන්ගේ අම්මා තාත්තා දුවා දරුවෝ ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ එකට රැකී ආරක්ෂා කරන්නා වූ පිරිස් ස්වාමි දරුවන් ස්වාමි දිනන ඔය සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුදින සම්බාර ධර්මයේ ඒ ආ විශේෂ විහිදුවල පතුරුල හරින නේපින් විහිදී පැතිර යාමෙන් ඒ ආදී යම් කිසි ගහවල උපද්‍රව දෝසාන්දය කාර්ය තිනන නම් ඒ සීල දෝසාන්දය කාර්යයන් ගසා දූරින් භූත වේවා ඇසුවා කටවා හෝහා හෝල් දෝසක සංකා දෝසාන්දය කාර්ය තිනවන යක්ෂ වේද විසාදි කුම්බන්න මලගේ වලාදීන් එන දෙපිනියව දෝසාන්දය කාර්ය තිනන නම් ඒ සීල දෝසාන්දය කාර්යයන් ගසා දූරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම තියෙන විදිහ මොහොතකට සිහිපත් කරගෙන ද මේ ස්ථානට ඇවිදilla ආහාරින් පානින් සන්තරපේලා සද්ධර්මයේ ශ්‍රවණය කර ඉඳ ගන්න නැති මාර්ගඵල අවබෝධ කර ගන්න ඒකෙන් ලැබුණා වූ ශරීර ශක්තිය ප්‍රයෝගී වෙන්නේ නැති එමනම් ආහාර පාන සකස් නේලා එදා ඈත අතීතයේ ඉඳලා වැව් වමුණු සකස් කරලා ඇලවේලි සකස් කරලා කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළියෙල කර ගන්නකම් අප කැප වෙලා කටයුතු කළා වූ සීලම දෙනාව සිහිපත් කළා ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිෂේ විහිදුවල පතුරුල හරින නීපින් විහිදී පැතිර යාමෙන් ඒත් යම් කිසි අභව විස්ථානයේ කිනුනෙන් අස්මි දේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැන සීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින විශේෂයෙන් සිහිපත් කරන දෝ මේ ස්ථානෙට ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්නත් හිදෙලෙන් පින්නේ මැති මදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමි භූමි ගොඩනැගීම නිසා එහෙනම් මේ ස්ථාන භූමිවල මුල් පදිංචි කරුවන් ඇතුළුව මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා ගඩොලක් ගන්න මේ ස්ථාන ගේදර බදල කළ සකස් කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ පිරිස විශේෂයෙන් සිහිපත් කරගෙන ඔපිසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ යයි විසී විසුල පතුරලන්නේ නේපින් විහිදී පැතිරී යාමෙන් එයත් යම් කිසි අභව ස්ථානයේ හිනවන නම් එයින් අත මිදේවා අජරාමර සංඛයතන වෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පින් දින අවසාන වශයෙන් තීපත් කරගන්න බොහෝ දුර පැහැර ඉඳලා මේ ස්ථානවල සැමිනෙන්නේ නැති මම් මාවත මනාකොට තකස් වෙලා තියෙනවා. යාන වාහන මනාකොට තකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැති. එහෙම ළඟා වෙලා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අද ලෝකේ ඉන්න ඕනම කෙනෙකුට සද්ධර්මයේ සජීවීව ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ දේවල් පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කරන්න CD මාධ්‍යෙ මුද්‍රණ මාධ්‍යෙ මොනම ආකාරයකින් මේ දේවල් ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කරගෙන තියෙනවා. එහෙනම් මේ දේවල් උදා වෙලා තියෙන විද්‍යාඥයන් වශයෙන් සම්මත පිරිසක් සහ එයාගේ අන්තේවාසික පිරිසක් වශයෙන් ලෝකෙට දායාද කරපු දේවල් නිසා ඒ දායාද ප්‍රයෝගී කරගෙන නිවන් දකින්න යොසු වෙන අපි මේ රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ විද්‍යාක්ෂ වශයෙන් සම්බත පිරිසටත් එයාගේ අන්තේවාසික පිරිස සිහිපත් කළ විහිදුවල පතුරුලන්නේ නේපින් විහිදී පැතිර යාමෙන් ඒ ඇති යම් කිසි අභව ස්ථානයක හිනුනෙන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා සාතුරුන් වහන්සේ උදෙසා බුද්ධ පූජා පැවැත්වුවා දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා ඒ සිද්ධ කරගත් ආ වූ අනන්ත අප්‍රමාණ මහා කුසල සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අද්භවය තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.